සියලුම දෙනා සාදු නාමයෙන් සමර්පණය යෝවද සංපාවරෝ මනුජේසු සත්‍ය ගුනි සුබුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ විසින්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අති උත්තරීතර වූ මාර්ගඵලයන් උත්තරීතර වූ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න කියලා ආරාධනාවෙන් ඒ ආයත මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් වහන්සේලා වස්තිපත් කරගන්න. තමන්ට කරදරයක්, හිංසාවක්, පීඩාවක් වෙච්ච වෙලාවේදී අදුෂ්ඨමාන ලෝකේ ඒ විෂ්ණු කතරගම තමන් නිවිසන පත්තිනිය ආදී වශයෙන් ඒ ලෝක සාසනීය ආරක්ෂා කරන ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා වස්තිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණී කරලා ඒ අති උත්තරීතර වූ මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලා වස්තිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා අති උත්තරීතර මාර්ගඵලයන් ලබා ගන්න කියලා සිහිපත් කරගෙන ඒ වගේම බිමුතුනි තමන්ගේ නමින් ජම්මාන්තරගතවන් ජීදිච්ච ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන්වත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙන් ධර්මකාමීව ධර්මයට බැඳීම කටයුතු කරමින් පිරිස ඉන්නවනම් විශේෂයෙන් අන්නේ පිරිසව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්. ඔබට යම් කිසි දවසක තිබහින් ඉන්න වෙලාවක වතුර වීදුරුවකින් හරි සංග්‍රහයක් සත්කාරයක් කළා නම් යම් කිසි පිරිසක් දානයකින් මාළිකකින් උදව්වක් උපකාරයක් කරා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ඒ ශ්‍රී සද්ධර්ම මණ්ඩපයේ ඒ ආයේ එනකොට තිංගතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිස වැඩ ඉඳගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාරාට හෙදිච්ච ඒ ශ්‍රී සද්ධර්ම දේශනාවක් පවත්වනවා. සද්ධර්ම සමාධියට සම්බැඳිච්ච මහා උත්තම පිරිසක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල ලබනවා දැක බලාගෙන යම් කිසි අභව්‍ය තැනක ඉන්නවා නම් එයින් වද මෙතන සුගිතලෙත් මුනිතලෙන්න ඒ ආයේ හේතු වාසනා සැකසේ ඒ ආයේ මෙතන තෙද්දි. ඒක නිසා අන්නේ ආයෝ විශේෂයෙන් සිහිපත් කරගෙන ඒ ආයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ සුගිත මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී පිටින් ඔබ සියලු දෙනාම දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, දෙවියන් විතරක් නෙමෙයි දිව්‍ය බ්‍රහ්ම දෙවිවරුන්ට ආරාධනා කරන්න. මොකද පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ සතර වර්ගයක් නිවන් දක්වනවා කියලා ඔබ අහලාද? සතර වර්ගය කියලා කියන්නේ පින්වතුනි මනුස්ස, අමනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කියන ওই කොටස් හතර. ওই කොටස් හතරටම නිවන් දකින්න හේතු වාසනාව සකස් කරන මේ මහා සම්බුද්ධ දේශනාවක් මේ සම්බුද්ධ ශාසනයක සිද්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුනි ඒ ආයතන පිළිපත් කරගෙන ඒ ආයතන මේ ස්ථාන වලට එන්න කියන ආරාධනා කරන්නේ. සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා. පුණ්‍යයෙන්තුනි සියලුම දෙනා ආශිර්වාද කරගන්න අනාදිමත් සංසාරික ඉඳලා එන ගමනේදී ඒ උත්තරම ආරියතුන් වහන්සේලා දෙවි උත්තරම මාර්ගඵලලාභී ඒ ආරයන් වහන්සේලාට තමන්ගේ අසින් හිංසාවක් පීඩාවක් සිද්ධ වුණා නම් උපවාදයක් අපවාදයක් අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තරයන් වහන්සේලා මාහද කමා කර සිටිනවා කියලා ඒ උත්තරයන් වහන්සේලා නිරන්තරයෙන් කමා කරගන්න. ඒ වගේම නිදින අධිෂ්ඨාන කරන්න මේ ධම් සභා මණ්ඩපයේදී දහසක් නයින් ප්‍රතිපන්නිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවාමයි. ඒ සෝතාපන්න ඵලයේ පිහිටායදී උතුම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස දීපත් කරගන්න අධිෂ්ඨාන කරන්න ඒ මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ආන් මේ අධිෂ්ඨානයේ උත්තර සීපල දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. අසිරිමත් පිරිසක් රැස් වෙලා ඉන්න අවස්ථාව ඒ අසිරිමත් දෙවි හතර ඉන්නවා සිංහතුලින් මේ සියලු දේ අතහැරලා මම පැවිදි වෙන්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන මේ ලෝක සත්‍යයගේ දින බලපෑමකට පොඩ්ඩක් එහා පැත්තට වෙලා ඉන්නවා මේ පැත්තට පැනගන්න බලන්නේ. එහෙම මහා අසිරිමත් කිරිසකත් අද මේ ස්ථානයේ ඉඳගෙන සද්ධර්ම ශ්‍රවණය කරනවා. ඒ හැම කෙනාටම සුදුසු වෙන පරිදි දහම් සමාධියට කරුණු කාරණා නැගිලා හැබැයි පින්වතුනි මම මෙන්න මෙහෙම දෙයක් කියනවා මේ සද්ධර්ම දේශනාව පටන් ගන්න කලින්. මම මේ සද්ධර්මයේ කතා කරන්නේ නිවන් දකින්න අයට. මට ඔය කාරණාව කියන්න මැද්දෙදිත් මතක් කරන්න. නැත්තම් නිවන් දකින්න ඕන නැති පිරිස් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක හරි කරදරයි. ඊට පස්සේ ඒ අයට හිතෙනවා හානේ බර වැඩි. පැවිදි වෙන්න කියනවා. එහෙම කියනවා මිනිස්සුන්ට. පැවිදි වෙන්න කියලා කියනවා ටිකක් බර වැඩි නේද? ටිකක් තදින් වගේ කියනවා නේද පැවිදි වෙන්න කියලා. දැන් පැවිදි වෙන්න මේ නිවන් දකින්න ඕන අයට පැවිදි වෙන්න කියන්නේ නැතුව මම මොකද්ද කියන්නේ? ඉතින් මම මේ සද්ධර්ම දේශනාව කරන්නේ තියෙන්නේ නිවන් දකින්න ඕනේ අයට. එහෙනම් දැන් මොකද්ද අනිත් අය කරන්න ඕනේ? දැන් මෙතන පැවිදි ඉන්නේ ඔක්කොම නිවන් දකින්න වෙන්නේ නැති. එනනම් අන්තර්ජාලයේ ඔස්සේ හරි කොහේදී හරි දැන් මේ බණ අහන්න පටන් ගත්තා නම් නිවන් දකින්න ඕනේ නැති අයට තියෙන්නේ තින්නදෙනි හිමීතේක වහලා දාන්න. ඒ වහලා දාන තින්නදෙනි මේ නිවන් දකින්න ඕනේ නැති ක්‍රම වේද තියෙනවානේ. උපනිශ්‍රේ සලසන දේවල්. ඒ වැරදි දේවල් නෙමෙයි උපනිශ්‍රේ සලසන දේවල්. බෝධි පූජා කවි කියන ඒවා. පටාචාරා කතාවක් වූ දේශනා කරන අවස්ථාවක්, මෞගුණ දීගායනා කරන අවස්ථාවක්, ඉතින් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒවෙන් උපනිශ්‍රේ දරපිනා ප්‍රඥා සාසනයෙන් කීිත ලබන මට්ටමක් එනකම්. එහෙම නැතුව දිනුදුනි කවදාකවත් මේවට දොස් කියලා හරියන්නේ නැහැ. මෙතනට පැවිදි වෙන්න බලාගෙන ඇවිල්ලා ඉන්නවා දිනුදුනි ඉරිස. මට මේ තව පොඩ්ඩයි තියෙන්නේ මෙතනින් මං එහාට පැනගත්තා නම් මගේ ජීවිතේ හොඳයි කියන හැමතැනම ඉන්න ඉරිසක් තියෙනවා. එතකොට මං ඒ උත්තරය ගැනද හිතන්න ඕනේ? එහෙම නැත්නම් තව කාරණයක් ගන්න ඕනේ කියලා හිතන් ඉඳගෙන මම ඒ කාරණේ දැන් බලන්න කියන්න ඕනේ කියන්නේ. ඒකයි මේ ඉතින් ඒක නිසා ඉතින් තරමින්ද පුළුවන් කතා කරන්න දන්නේ. තොඳුන් කරන්නේ සංසාධනයක් තියෙන්නේ මේකට. තොඳුන් කරන්නේ නෙමෙයි. ඒක නිසා මේ බණ අහන අය මම ඔබට කියන්නේ ඒක අනේ මට පිළිවෙර ඕනේ නැහෙනේ. මම හැමදාම ඔබට කියනවානේ මට පිළිවෙර ඕනේ නැහැ. ඒක සාදී සිංහ රාජෙක් වගේ ඉන්නයි මට ඕනේ. එතකොට ඔය කොහේ හරි ගම් ගම් ගම් ගුහාවට එනවා මට මගේ ජීවිතේ ගත කරගන්න පුළුවන් දෙන්නේ. මම හැමදාම කියන්නේ ඒක සෙනසුරාදා උදා වෙනකොට මට මහා සංවේගයක් උපදිනවා. තනිය අර ගල වනාන්තරයෙන් මට එළිය දෙන්න වෙනවානේ, මනුස්ස පුරුදු දකින්න හම් වෙනවානේ කියලා. එහෙම නොදැකීම තරමක් තියෙනවා නම් ඒකත් හොඳයි කියලා තමයි මම හිතාගෙන. ඒක තමයි දෙන්නේ. ඒක නිසා මේ පිරිස් හදාගන්න නෙමෙයි ඔබට නිවන් දකින්න. මේ සම්බුද්ධ ශාසනයකින් ඵල ප්‍රයෝජනෙ ගන්න, සම්බුද්ධ ශාසනයකින් ඵල ප්‍රයෝජනෙ අරගෙන දිනුතුනි මේ නිවන් මඟ සකස් කරගන්න. කාර් ගන්න අය කාර් ගනිත්වා. ප්‍රශ්නයක් නෙමෙයි අපි කාටවත් කිව්වද කාර් ගන්න නැතුව පැවිදි වෙන්නේ කියලා. ඉතින් කාර් ගන්න අය කාර් ගනිත්වා. නිවන් දකින්න අය කාර් නම් හරියනවා. එහෙම හරියන්නේ නැහැ. නිවන් දකින්න අය පැවිදි වෙන්න ඕනේ. පැවිදි වෙලා නිවන් මඟ සකස් කරගන්න ඕනේ දිනුතුනි නිදහස සහසක් වන් පැවිද්ද. මේ පැවිද්දේ තියෙන මහා පරම ගම්භීර ස්වභාවයේ විඳින කෙනෙක් මම. මහා ශ්‍රේෂ්ඨ අවස්ථාවලට පත් වෙන කෙනෙක්. ඒක නිසා මිනිතුලිදී මේ ධර්ම දේශනාව යන වෙලාවේදී ඔබගේ දේවල් මතුවේදයි. ඒ මතුවලා එනකොට ඒව සුදුසු නැහැ කියන එකම හැංගෙනවා නම් ඒක සුදුසු නැහැනේ. මේ ස්ථානයේ ඉඳලා බණහන එකවත් සුදුසු නැහැ. මොකද හේතුව තියෙන්නේ ඔබ මේ මහ විශාල පිරිසක් එක්ක එකතු වෙලා ඔබ අදිනවා මේ සතරෙට. ඔබට තේරෙන්නේ නැහැ පින්වතුනි ඔය සතරට ඇදලා ගියාට පස්සේ ඔබ මහා අනාථෙන් අනාථෙක් වෙනවා. කුලකට අහුවෙච්ච පරණ ලාපතක් වගේ. කොහේද යන්නේ? අද දවල් අපේ මහත් එක්ක ඇවිත් මගෙන් ඇහුවා අනේ ස්වාමීනි මට කියන්න ඕක විදියක්. මම යන්නේ හැම තැනකදීම මට මේ මාර්ගය වදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් කියන්න. මම කිව්වා පොඩ්ඩක් ඔය පාටියකට නැත්තම් ඔය බස් එකේ හරි ඔය යනකොට ඔය මිනිස්සු දිහා පොඩ්ඩක් බලන්න. පාටියකට ගිහිල්ලා පින්වතුනි මිනිස්සෙක් දඟලනවා. මිනිස්සෙක් අර මේ සංගීතයක් දාගෙන ඉඳලා ඔය සංගීතයට උඩපණ පැන ඉන්නවා. ඔන්න ඔය වෙලාවේ දිහිපත් කරන බලන්න පින්වතුනි මේ මිනිස්සයා දන්නවද ආවේ කොහෙන්ද කියලා? මේ මිනිස්සයා දන්නවද යන්නේ කොහෙටද කියලා? ආවේ කොහෙන්ද කියලා දන්නෙත් නැහැ, යන්නේ කොහෙටද කියලා දන්නෙත් නැහැ, ඊළඟට වෙන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. පින්වතුනි බලන්න නැහිලා කැඩිලා බිඳිලා වැළඳිනා නැහිලා යන ජීවිතයක් ගත කරන හැටි මිනිස්සු. එහා පැත්තෙන් ජාතිගල පෙරලෙනවා, මෙහා පැත්තෙන් ව්‍යාධිගල පෙරලෙනවා, ජරාගල පෙරලෙනවා, මරණගල පෙරලෙනවා, මුමුද පැල පැල නතරදී ඉන්නවා. කොහොමද පින්වතුනි නටන්නේ? තමන්ගේ අම්මා මරයදී ඉඳදී තමන්ගේ අම්මා ඊළඟ මොහොතේ මැරෙයිද කියලා දන්නේ නැතුව ඇඳගාවෙද කියලා නටන්න පුළුවන්ද? මේ ධර්මාවබෝධයක් නැතිකම නිසා මේ මිනිස්සුන්ගේ මේ විකාර ලෝකයක් හදාගෙන තියෙන පිළිදී නැත්තම් මේ බව ගමන කෙලවර කරගන්න කැරින්න වෙන දෙයක් නම් ඉතුරු වෙන්නේ නැහැ. මට දවසින් දවස වැටෙන්නේ උන් ඔයෙදි. මහා අපරාධයක් ඔය ජීවිතවලට මිනිස්සු කරගන්නේ. මේ ලෝකයේ සුන්දරයි කියලා මවල දීලා තියෙනවා මිසක් මේක ඇති සුන්දරත්වයක් නැහැනේ. එක තැනක් පෙන්වන්නකෝ මට සුන්දරයි කියලා ඔයෙදි. ඔච්චර ලෝකයේ සුන්දරයි කී යනවනම් මට එක තැනක් පෙන්වන්න සුන්දරයි කියලා. ඔබ ආස්වාද විඳින එක තැනක් පෙන්වන්න ආස්වාදයට හේතුව මම පෙන්වලා දෙන්නේ. එක තැනක් පෙන්වන්නේ කාට හරි කියන්න පුළුවන්ද රට යන්නේ ආස්වාදයි. මම පෙන්වලා දෙන්නම් රට යන්නේ ආස්වාද වෙන්නේ ඇයි කියලා. කාට හරි කියන්න පුළුවන්ද රස්සාවකට යන්නේ ආස්වාදයි කියලා. මම පෙන්වලා දෙන්නම් ඇයි කියලා. කවුරු හරි කියනවා නම් කසාද බඳින එක ආස්වාදයි කියලා. මම පෙන්වලා දෙන්නම් කසාද බඳින එක ආස්වාද වෙන්නේ ඇයි කියලා. කසාද බඳින එක ආස්වාද වෙනවා. කසාද බඳිනකම් විතරක් කසාද දැන්නකම ආස්වාදේ මොකක්ද කියලා බලාගත්ත හැකින්ද නිඥා. ඔය දිනවලුනේ ලෝක සත්‍යය දෙන ගිනිගෙඩි. මම ඔය ගිනිගෙඩි නාමයෙන් හඳුන්වන්නේ දිනවලුනේ දෘෂ්ටි. ඔබ තුල යම්කිසි දෘෂ්ටියක් ඇති කරගන්න පස්සේ පින්තුනි ඒ දෘෂ්ටිය හරහා ලොකු වටිනකමක් ඇති කරන අසත්පුරුෂ දෙවිස්. මේව හොඳට තේරුම් ගන්න මේ ලෝක සත්‍යය ඔබට ආදරේ නැහැ. මම මේ කතා කරන්නේ මේ බණ අහන පිරිසට. මේ බණ ඇහෙන පිරිසට නෙමෙයි. බණ අහන පිරිසට. දැන් බණ ඇහෙන පිරිස මේවත් එක්ක උරණ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම ඔබට බණ කියනවා නෙමෙයි. එන ඔබගේ ඊටම නෙමෙයි නම් මං ගන්න යන්නේ අල්ලපු ඊටම නම් මං ගන්න යන්නේ ඔබට තියෙන රුඳාව මොකක්ද? ඔන්න ඔය විදිහටමයි හිතන්න තියෙන්නේ හැම කෙනෙක්. එතකොට පින්වතුනි මේ කතා කරන්නේ මේ ලෝකේ යථාර්ථය දැකලා මේකෙන් නිදහස් වෙන්න මේ මහා උත්තර පිළිදෙකට උදව් කරනවා. නිකම් මහා අපරාධයක් පින්වතුනි මේ ජීවිතවලින් කරගන්න යන්නේ. මොකද ඔබට මරුණාට පස්සේ ඔක්කොම තේරෙයි. මැරිලා තේරුණාට වැඩක් නැහැනේ. ඔක්කොම වෙලා ඉවරයි මෙතනින් යන්න. දැන් මොකද්ද කවුද ඔබ බේරගන්නේ? ඒක තමයි මම හැමදාම ඔබෙන් අහන ප්‍රශ්නේ. කවුද ඔබ බේරගන්නේ මෙතනින් යන්න? අන්තර පන්සලේ ඉන්න බල්ලෙක් බේරලා දෙන්න පුළුවන්. හා බෝධි පූජාවක් තියන්න ඔබේ නමට බේරලා දෙන්න වටේ. සෙත් කවි ටිකක් කියලා බේරලා දෙන්න පුළුවන් නම්. පින්වතුනි ඒක බල්ලා බල්ලාමයි තමයි ඉතින් ඉවරයි ඔබේ චැප්ටර් ක්ලෝස්. ආයේ උන් දෙක ගන්න දෙනවක් නැහැ. අපි උට කන්න ටිකක් දෙන එක විතරයි කරන්න පුළුවන්. ඉතින් ඔබගේ තරුණ ජීවිතේ බල්ලෙක් වුණොත් එහෙම මහා අපරාධයක්. දැරිවි නොවුනත් කමක් නැහැ. ඉතින් මේ ආර්ය මාර්ගයට බැහැලා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න අනාගාමීත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. එතකොට ඔබ ඒ කාන්තිම පැවිදි වෙන්න ඉන්නේ නැහැ. ඔය කවුරු හරි පැවිදි වෙන්න ඔබට ඉඩ දෙන්නේ නැත්නම් ඔබගේ අම්මලා තාත්තලා එහෙම පැවිදි වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් පටන් ගන්න බාග වදන්න. මට රස්සා කරන්න බෑ. මට කසාද බඳින්න බෑ. මට මොකුත් බෑ. මම භාවනා වඩනවා. වඩන වඩලා වඩලා වඩන මොකුත් නැතුව පින්වතුනි අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. එතකොට අම්මට කියන්න දෙන්න මං අරිහත් වෙලා ඉන්නේ දැන් දවස් 7යි ජීවත් වෙන්නේ. ඊට පස්සේ ආය සංස්කාරය අතහරිනවා. අනේ එතකොට දැන් සංකල්ප විමුක්තියක් එනහල අනේ යන් යන් යන් පැවිදි කරන්න පැවිදි කරන්න මේ නියෙන් දෙනවට වඩා ඒක හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. පින්වතුනි මෝග පුරුෂකම් ඔයයි. මෝග පුරුෂකම් අද මෙතන තාම පින්වතුනි අපේ මේ පැවිදිලා ඉන්න උත්තම භික්ෂුන් වහන්සේ නමගේ අම්මයි තාම. ඒ අම්මගේ ඇස්වල සතුටු කඳුළු. තමන්ගේ පුතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා යන මේ අම්මයි තාම. පුදුමාකාර සන්තෝෂයෙන් ඒ අම්ම මට ඇවිල්ලා කියනවා ස්වාමී මේ මගේ ලොකු පිය. අද ඒ උත්තමයා දැක්කහම මට හදිසි සතුටක් තියෙනවා. මේ කඳුළු වල කියවෙන කතාව මට කියනවා පොඩි පුතා කැම්පස් එකේ ඉන්නේ. අවුත් වෙච්ච කම සාසනයෙම සිද්ධ කරන්නයි හිතන්නේ. මං ඒ අම්මට කිව්වා අම්මේ මේ රට බේරගන්න. තමන්ගේ ඉන්න දරුවෝ ඔක්කොම මේ යුද්ධෙට යවපු අම්මලා ඉන්න මේ රටේ මේ සාසනය බේරගන්න. අම්මලා තමන්ගේ දරුවෝ සියල්ල සාසනයට පූජා කරනවා කියලා. ඒක තමයි තින්තුනි මේ වෙන්නේ. මහා සේනාවක් හැදෙනවා. ධර්මතර විනය ධර්ම මහ උත්සමය මහා සේනාවක් හැදෙනවා. ඒ සේනාවට තමයි ඔය සියලු දෙනා එකතු වෙන්නේ. මේ අපි ඉන්න යතිවර වස් 30 40 පිරිච්ච මහ යතිවරු බින්දුනි ඔබට අනුග්‍රහ කරන්න බලාගෙන ඉන්නවා. මේ අපේ මහා උත්සමය ඇවිදින්න ඔබට මේ උදව්පදව් කරන්න ඔබට මේ සාධනීය පූර්ණේ කරගන්න මේ අවස්ථාව හදලා දෙන්න බලාගෙන ඉන්නවා. ඔය කිසිවෙකු බය විය යුතු නැහැ. ඔබට මාර්ගයේ වඩන්න සියලුම කරුණු කාරණා සැකසෙන්න. ඔබට තියෙන්නේ වීර්යය වදාගෙන මේ ගමන කරගන්න විතරයි. ඒකට උත්සුක වෙන්න හැම කෙනෙක්ම. නිහිව ඉඳගෙන හරි පැවිදි වෙඳගෙන හරි. එතකොට වැඩේ ඉවරන්නේ. නිහිව ඉන්න පුළුවන් තරම් කාලෙ හිටියා බින්වදින එද ඉතිරින් පස්සේ පැවිදි වුණා. එච්චරයි. තථාගතයන් වහන්සේම පනවපු විනය නීතියක් තියෙනවා. අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්න දුව පැවිදි වෙන්න බෑ කියන පොඩි ළමයි මේ පොඩි නැති ළමයිට නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. පොඩි ළමයි මේක නිසා සමහර පොඩි ළමයි ඉන්නවා පැවිදි වෙන්න බැරුව මොකද අම්මයි තාත්තයි තාම මිත්‍යා දෘෂ්ටික. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ධර්මයේ අවබෝධ වෙලා නැති මුදින් ඒක නිසා මිත්‍යා දෘෂ්ටික. ආ මේ මිත්‍යා දෘෂ්ටිය ඉඳ නිසා ඒ ඇයට බෑලේක කරගන්න. ඒ ඇයට ඉඳ දෙන්න බෑ හිත හදා ගන්න බෑ දරුවා සාතලෙට දෙන්න. කොහොමද සාධාරණයෙන් සාධනෙන්න පූජා කළාම මැරුණා කියලා නිහිතෙන්නේ. ආ දරුවා මැරුණා. හැබැයි ඕස්ට්‍රේලියාවට යවුවනම් දරුවා ඉන්නවා. කතා කරන්නේවත් නැහැ. ඕ දේවියා දුෘතිය පැළගෙන නැත්නම් ඉංගලන්තේම දුෘතිය පැළගෙන උන් ඒ ජීවත් වෙනවා කතා කරන්නේවත් නැහැ. හැබැයි දරුවා ඉන්නවා. මෙල්ල නැහැ. ඔන්න වගේ මහා මෝඩ හැංගීම් තියෙන තිරිස් දින්විතින් ඉතින් අර උප්පත්තියෙන් ලැබිච්ච බෞද්ධකම දරාගෙන ජීවත් වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ගමන් නැහැ දින්විතින් මෙතන ඉන්න එකට වීර්යවලන මහ පිරිස. ඒ පිරිස උදෙසා මේ ධර්ම අවබෝධය ලැබෙන අපි කරුණු කාරණා කතා කරගෙන යනවා. එනකොට දින්විතින් හැම කෙනාම බොහොම සතුටින් මේ පැවිද්දටපත් වෙච්ච හැම උත්සමයෙන්ම දින්විතින් බොහොම සතුටින් තමයි ජීවිතේ ගත කරන්නේ. වස්තිය හතලියේ ඉන්න මහා උත්තර විසුණු වහන්සේලා අපිට මුණ ගැහෙනවා බින්දුනි. උන්වහන්සේලා ආරන්නේ දේනාදුර කාලය ඇතුලේ දූතාංග පුරාගෙන මහා දේශ බැලි පිළිගෙන ඉන්න මහා උත්තරිය මහා යතිව. නොබෝ කලකින් ඔබට ඒ උත්තරිය මහා පාරෙන් දැක ගන්න පුළුවන්. නොබෝ කලකින් ඒ උත්තරිය මේ ආරන්නේ දේනාදුර මේ පන්සල් වල දැක බලා ගන්න පුළුවන්. ඒ උත්තරිය දැක බලා ගන්න එකත් තිබුණේ මහා බිනා. ඒ උත්තරණයක් දැක්කත් ඔබට මහා දිනක් උදා වෙනවා. ඒ උත්තරණයෙන් දැකීම තුල ගෙලපුන දිව්‍ය ලෝකිකර යන්න පුළුවන් මට්ටම උදායි. ඒ නිවේ යුගයේ තින්නතේ බොහොම ඉදිරියේ නුගුන් නුදුරු අනාගතයේදී ඔබට එනවා. ඔබ ඔබගේ කටයුත්ත කරගන්න ඔබ පුළුවන් තරම් සත්‍යමයේ ධර්මයේ කළ මාර්ගඵල ලබන්නේ එක බින්දු මාත්‍රයක්වත් මේ භව ගමනේ යන්න නම් උත්සාහ කරන්න එපා. ඒකට අදාළ කරුණු කාරණා සියල්ල අපි කතා කරගෙන යන ඔබට තියෙන ප්‍රශ්න ඔක්කොම අපි විසඳලා දෙන්න. ඔබට මොනවා හරි ධර්ම ගැටලු තියෙනවා නම් ඒ ධර්ම ගැටලු ඔක්කොටම විසඳුම් අරන් දෙන්නම් දෙවියනේ ඔබට තියෙන එකම එක තමයි දීමේ වටාගෙන මේ ගමන යන. පුළුවන් හැම ධෛර්යයක්ම හැම ශක්තියක්ම යොදන්න දිනුනේ මේ බව ගමන කෙරවර ගන්න මොකද ඔබට මහා ශක්තියක් තියෙන තිරිස. ඔබ මේ ජීවිතයේ ආවේ මහා ශක්තියක් කැප කරගෙන මේ කැප කිරීම මේ වෙනුවෙන් කළා නම් දිනුනේ ඔබ මෙතනින් හිතන්න මේ වෙනකොටත් දිනුනේ. නමුත් මෙච්චර කාලයකදී මේ මාර්ගයේ පාදගන්න ඔබට දිනක් දිනුන්නේ නැහැ. නමුත් ඉදිරි අනාගතයේදී ඒකට දින පෑදිනයි. සද්ධර්මයේ ශ්‍රවණීකරණ සද්ධර්මාව බෝධිය ලැබෙනකොට දින්විතිනිය උදේ නිදහස් වෙනවා. ඉන්න නෑ. ඒකයි ස්වභාවය. පැවිදි වුණා නැතා දින්විතිනිය ගිහි කමින් නිදහස් වෙනවා. ගැලේ යුතු කමින් නිදහස් වෙලා යනවා. පැවිදි වුණා නැතා. ඔහේ ඉන්නව එතනින් එහාට. එතනින් එහාට මේ මාර්ගයේ පුරුණව හැරෙන්න එතනින් එහාට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ ඒ නිවිද. ඔබට මතක ඇති නේද දින්විතිනිය මේ ධර්මයේ අවබෝධ කරගත්ත තිරස නිකන් හිතන බලන්න. ඔබට මතක ඇති නේද ඉස්සර පාටියක් ඕගනයිස් කරන්න ඔබ කොච්චර මහන්සි වෙනවද කියලා. මේ පාටියක් ඕගනයිස් කරන්න මහන්සි වෙන්නේ දින්විතිනිය අර හරකගේ ඉස්සරහින් කනකොල මිදී එළුවා වගේ. මේ පාටිය යන වෙලාවෙදී Taman ලබන ආස්වාදායේ ඒව මතක් කර කර තමයි අරකට වෙහෙදෙන්නේ. නමුත් යම් දවසක දින්විතිනිය ඔබට පාටියක් තුලින් ආස්වාද ලබන්න බැරි වෙච්ච ගමන් ඔබ මොකද කරන්නේ? පාටි කරන එක කරයි තවදුරටත්. පාටියක් තියනවා කිව්වට පස්සේ දිනවලින් මරනවා වගේ ඒකට දැක් වෙන්නේ ගියා. ඕක තමයි ජීවිතය. පෞල් ජීවිතයකට ආසාවෙන් ඉන්නකම් දිනවලින් ධර්මයේ අවබෝධ වෙනකම්ම පෞල් ජීවිතයේදී අදාළව උදේ ඉඳලා රෑ වෙනකම් රස්සාවල් කර කර කටයුතු කරනවා. යම් දවසක මේ සද්ධර්මයේ අවබෝධ වෙලා දිනවලින් මේ යම් මට්ටමකට හිත වැළිනකොට ඔය කිසි දෙයක ආස්වාදයක් නැති බව Tamanට වැටහිලා යද්දී මේ මහා පෙළීමක් විතරයි මේ තියෙන්නේ. පෙළීමේ ගැලවර ආස්වාදයක් ලැබුවා කියලා හිතනකොට එක මොහොතක්වත් හිතෙන්නේ නැහැ තින්නකින් ඒ විදිහින් වැඩ කරන්නේ ඒ විදිහින් වැඩ කරනවා කියන එක මරණා වගේ ඇති ඔබට මේ විදිහට. රස්සාව කරනවා කියන එක මරණා වගේ වැඩක් වෙන්නේ. නමුත් ওই රස්සාවෙ ගියේ පළවෙනි දවසේ ඉඳලා බලන්න මහා ආසාවෙන් යුක්ත තාමඩ රස්සාවක් හම්බුණා කියලා ඉන්දුම් පත්‍ර දාලා ඒ වෙන ලැබුණාට පස්සේ දේවාල කෝවිල් ගාන ගිහිල්ලා සුද්ධ ගීත ගායනා කරලා වසන්තරට ගිහිල්ලා බෝධි පූජා තියලා මඩ රස්සාවක් හම්බුණා කියන මහා උජාගරට අලුත් මලුත් කාලිසමක් රූට් එකක් ඇඳගෙන පළවෙනි දවසේ රස්සාවට ගියා. ඊට පස්සේ දිනවලදී මේ සද්ධර්මයේ අවබෝධ වෙච්ච දවස් ඉඳලා එතනින් එහාට ඔබට වැටහිලා එනවා මේ ජීවිතේ මොන කරුණියක්ද මේ ගෙවන්නේ. නිකන් හිතලා බලන්න දෙකද. ඔබගේ ඔබට දැන් අවුරුදු 40යි නම් ඔබට අවුරුදු 30යි නම් 80යි නම් හිතලා බලන්න ඔබ ජීවිතේ මොනවද කරගත්තේ කියලා. කො ඉතුරුයි? ඉතුරු වෙලා තියෙන්නේ බැංකු පොතේ තියෙන ලක්ෂ 2යි නම් ලක්ෂ 2යි 2යි 3යි නම් ඉතුරු වෙලා තියෙන්නේ ගත්ත ඉඩමයි නම් ඉතුරු වෙලා තියෙන්නේ දිනුතුන. ඔය ඔක්කොම ගෙවලයට අයිති දේවල් නිසා. මිනිස්සෙකුට අයිති දේවල් නෙමෙයි. ඔය ටික විතරයි නම් මේ නෝන ඉතුරු වෙලා තියෙන්නේ ඔබගේ බව ගමන ගෙවලේ කියන්නේ කෙලවර වෙන්නේ යන්නේ. මෙතන අතෑරපු ගමන් තුන් කාල ගෙවලේ කියන එක නෙවෙන්නේ දිනුතුන. අනන්ත අප්‍රමාණ ගෙවලිය මේ අත යටින් ගිහිල්ලා තියෙනවා. අනන්ත අප්‍රමාණ ගෙවලිය වා මේ මිනිසුන් ඇඟවල් වලට නැහිලා කියපු දේවල් ඇහුවා බඩපපුව දාලා යනවා දිනුතුන. මම ඔබට කියන්නේ ඒකයි ඔබට මේ අත්දැකීම් නැතුව දෝ හොදේ කටයුතු කරන්න වෙන්නේ. මේ මහා උජාරුවට හිතතු සල්ලි කාගේ මහා උජාරණය හිටපු මහා සල්ලිකාරිය සිංහදෙනි මැරිල ගිහිල්ලාර අමු කුණු කුණු ලේ උර උරා ගොල කාල කන්නේ මල පෙරේතිව බවට පත් වෙනවා. උන්ව අල්ලන්න කට්ටලිය ආවට පස්සේ සිංහදෙනි කට්ටලිය කියනවා කුණු තෙල් ලෑස්ති කරන්න. පොල් ගෙඩියක් කුණු කරලි වෙනලා කුණු තෙල් ලෑස්ති කරන්න. ඊට පස්සේ කුණු බතක් උයන්නේ. ඊට පස්සේ කියනවා පොල් කට්ටක් දීලා කියනවා ගෙදර අය ඔක්කොටම කාර්ලා කෙල ගහන්න කියලා. ඒකක් තියෙනවා කියන්නේ. කොහොම තියෙන තමයි ඕකට තමයි ආතාවෙ කියන්නේ ගන්නේ. ඕක තමයි ඔබේ ආහාරය. ඔය දේවල් වලින් ඔබට හොඳ ආකාරව තේරුම් ගන්න නැද්ද තියෙනුනේ මේ අවසාන කාලේ මොකක් වෙන්නද මේ යන්නේ කියලා. මේව හොඳට තේරුම් ගන්න. මේව ඔබට හැමෝම කියන එකක් නෑ. ඔය தත්ත්වෙට පත් වෙන්න යන ඉන්න කෙනෙකුට ඔය தත්ත්වෙන් කෙනෙක්ව නිදහස් කරන්න බෑනේ. මේ දිවිය වදාගෙන මේ භවගමන නිදහස් කරගන්න යන මහා උත්තම පිරිසක් ඉන්නවා. ඒ අය දීයනාද කරයි ඉදිරියේ. දැන්ටත් ඒ අය දීයනාද කරනවා. අතීතයේ දීයනාද කළා ඒ අය. ඒ උත්තම පිරිසේ කරපු දීයනාදේ ඔබට වැටහෙන්නේ නැතුව ඇති සමහර වෙලාවට. මේ ඉදිරියේදී කරන එක හරි වර්තමානයේ කරන එක හරි කොහොම හරි වටහාගෙන දීගොත් මේ කොහොම හරි කෙලවර කරගන්න ඔබට තියෙන හැම ධෛර්යයක්ම යොදන්න. දවසට අඩුම තරමේ ඔබ රස්තාවක් කරනවා. ඔබට දැන් මම කියන්නේ අංක එක පැවිද්ද. ඒකට විරුද්ධ වෙන්න බෑනි කාටවත්. අංක එක පැවිද්ද බෑ බොරුද කියන්නේ මම. මම කියන්නේ නිවන් දකින්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද කියලා. ඒක ඔබ හැම කෙනාම පිළිගන්නව නේද? නිවන් දකින්න තියෙන හොඳම ක්‍රමය තමයි පැවිද්ද. එහෙම බැරි නම් මොකද දෙවෙනි ක්‍රමය? අනගාරික. අනගාරික කියන්නේ ගිහි ගත තියෙන කෙනෙක් නෙමෙයි අනගාරික කියලා කියන්නේ. එහෙනම් දෙවෙනි ක්‍රමයේ තමයි තියෙන්නේ අනගාරිකව ඉන්නේ. ඊළඟ තුන්වෙනි ක්‍රමයේ තමයි තියෙන්නේ ඔය ගිහිකර තියාගෙන ගිහිගෙදර වැඩ කටයුතු අඩු කරගෙන කටයුතු කරන්නේ. හතරවෙනි ක්‍රමයේ තමයි ගිහිගෙදර කටයුතු කප්පරක් කරගෙන ඉඳලා නිින්දෙන් හරි පැයක් දෙකක් අරගෙන මේ කටයුතු කරගන්න. ඔය හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ වන්දනා කරන වෙලාවට තියෙන්නේ මට කියන්න හිතෙන්නේ අභිවෘද්ධියක් වේවා කියලා. මට කියන්නේ හිතෙන්නේ දිනුතුනි තපෝ වෘද්ධියක් වේවා ගුණ වෘද්ධියක් වේවා නිපාන පරම දුකේ සුඛිතක වේවා. තපෝ වෘද්ධියක් වේවා වෘද්ධිය කියලා කියන්නේ වැඩි වීමට. එහෙනම් අභිවෘද්ධියක් වුණොත් මොකද වෙන්නේ? අනේ ඔබ අනාතයි. අභි කියලා කියන්නේ බිහි කරනවා. අලුතෙන් බිහි කරනවාට අභි කියලා කියන්නේ මොකක් හරි දිනුතුනි මොකක් හරි දෙයක අභිවෘද්ධියක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ලෝකයේ සහ ලෝක සම්මත දේක අභිවෘද්ධියක් ආවොත් එහෙම ඔබ ඒක තුලින් වැළඳෙනවා. ඔබගේ මේ තනිතත්වය තියාගෙන ඔබගේ අභිවෘද්ධියක් අරගෙන තට්ටු දෙකට ගහගත්ත එක මම තින්වදින එකපාරක් පිළිපෙඩි හිටපු ඔබ දෙපාරක් හෙලින්න ගන්නවා තින්වදින ඔබට සැලසුමක් දෙන්නෙම නැහැ. මේ දේවල් තමයි ලෝකේ තියෙන සනාතනික සත්‍ය. ඔබ හොදාකාරව දන්නවනේ තින්වදින මේ හේතුන්ගෙන් හැදිච්ච දේවල් තියෙන්නේ අපි ගැසින් මේ පවත් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඔය ෆෑන් එක ගැරකෙන්නේ ඔබට රස්නේ හින්දා නෙමෙයි. ඕවා හොඳට තේරුම් ගන්න. ඔබ හුස්ම ටික අදින්නේ නිවදිනේ ඔබ ජීවත් වෙන්න කැමති නිසා නෙමෙයි. ඒවට අදාළ සැකසුම් සකස් වෙලා තියෙන නිසා. ඔයක සැකසුමක් නැති වුණොත් එහෙම ඔබ ජීවත් වෙන්න කැමති වුණත් නැතත් ඔබ ඉවරයි. මේ වහලේ කඩාවැටෙන්නේ නැතුව තියෙන්නේ අපි හැමෝම ජීවත් වෙන්න කැමති නැති එක නැමෙති හින්දා නෙමෙයි. ඒවට අදාළ සැකසුම් ඔක්කොම සකස් වෙලා තියෙන නිසා එක සැකසුමක් ගුරුල් වුණා නම් ගැලුණා නම් තින්නේ මේ වහලේ ඔළුවේ. ඔක්කොම ෂොක් වෙලා යනවා වහලේ යට වෙලා. මොකද්ද තින්නේ මේ ජීවිතේ? ඔබ අද ඉඳගෙන ඉන්නේ ඔබ කැමති නිසා නෙවෙයි ඒකට අදාළ කර්ම සැකසීලා තියෙන නිසා. එහෙනම් මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියන සංකල්පේ මනහකට සිහිය පිහිටෝග. දෙයයන් වහන්සේ නමක් ලෝකෙ මැව්වා නෙවෙයි. අපිම මවාගත්ත ලෝකෙ. ලෝකෙ නැවෙන්නේ මෙන්න මේ විදිහට තින්නේ මේ ලෝකේ දේවල් අනිච්චයි. අනිච්චයි කියලා කිව්වෙ තින්නේ අපි වශයෙන් තියන්න පුළුවන් ඒවා නෙමෙයි තියෙන්නේ. ඔය එක තේරුමක් අනිච්චද? අපි වශයෙන් තියන්න පුළුවන් ඒවා නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් අනිච්ච දෙයක් පටිච්ච කරන්න ගියොත් මොකද වෙන්නේ? පටිච්ච කියලා කියන්නේ තින්නේ කැමැත්තට බැඳෙනවා කියන එක. පටිච්ච කියන එකට ගොඩාක් අර්ථ ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ පදත් එක ගැටෙන්න යන්න එපා. වචන පත තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. ජනතාව රංජනය කරන්නෙහින් රාජා කියලා කිව්ව ඔය නිරුක්ති තථාගතයන් වහන්සේ දේශනා කරා. රාජා කියලා කියන්නේ ජනතාව රංජනය කරන්නෙහින්. ඒ කියන්නේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්නෙහින්. එහෙනම් නිරුක්ති පත ඔය වචන වලට තියෙනවා. ඒක නිසා වචන පත අල්ලගෙන දඟලන්න අවශ්‍ය නැහැ කවුරුත්. ගොඩාක් පිරිස් වලට වෙලා තියෙන සිංහදේ එක පැත්තක් අරගෙන ඒ පැත්තේ අපි තනිත් එක්කන අනිත් පැත්තට ගෙන ඒ පැත්තේ අපි කියලා මීහරක් දෙන්න වගේ අම්පට ලෝකන්ද තමයි හදන්නේ වචන බතෝ වල. එනම් පටිච්ච කියලා කියන එකට තව අර්ථයක් තියෙනවා. මේකෙන් මේ අර්ථය තමයි කැමැත්තට බැඳෙනවා. කැමැත්තෙන් බැඳෙනවා කියන එක තමයි පටිච්ච වෙනවා කියලා කියන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ තියෙන්නේ? අනිච්ච වූ දේවල් පටිච්ච කරන්න බෑනේ කාටවත්. පුළුවන්. මේ අනිච්ච වෙච්ච ෆෑන් එක පටිච්ච කරන්න පුළුවන්ද ඔබට? බෑ. කරන්න පුළුවන් එකම විදිය තමයි මොකද්ද? අභිසංකාර වඩන. ඔහොද නැද්ද? ඔබට ගිහිල්ලා වුණනම් මොන්න පුළුවන් බයර් ටිකක් සම්බන්ධ කරන්න ඉවරලා ස්විච් එක දාන්න. අන්න එතකොට මොකද වෙන්නේ? අභිසංකාර වැඩි වීම නිසා ඔන්න ෆෑන් එක පටන් කරගෙන පටන් ගන්නවා. එහෙනම් අනිච්ච දේවල් පටිච්ච කරන්න නම් අභිසංකාර වඩන්න ඕනේ. පින්වතුනි අවිජ්ජා පත්‍ය අභිසංකාරා කියලා පටන් ගත්තාම ඔබ කෙලවර වෙන්නේ කොතනින්ද? භවපත්‍ය ජාති කියන නේද? අන්න එහෙනම් පින්වතුනි ජාති කියන්නේ උපත නේද? එහෙනම් අර නඟපු අභිසංකාරයේට අදාළ උපතක් සකස් වෙනවා නේද? අන්න එකට කියනවා පින්වතුනි සම උප්පාද කියලා. එහෙනම් දැන් ඔබට තේනවද පටිච්ච සමුප්පාද හැදෙන හැටි? අනිච්ච දේවල් පටිච්ච කරන්න ගියාම පින්වතුනි වෙන්නේ මොකද්ද? අවිසංකාර වඩන්න වෙනවා. අවිසංකාර වැඩි වීම තුල ඒකට අදාළ උපතක් සකස් වෙනවා. ඔන්නෝකට කිව්වා පටිච්ච සමුප්පාද කියලා. තථාගතයන් වහන්සේටත් රහතන් වහන්සේලාට පටිච්ච සමුප්පාදයක් නැත්තේ ඒකයි. පටිච්ච සමුප්පාදයෙන් ලෝකේ පණවන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ දේශනාවේ හැටියට. ආයතන වලින් ලෝකේ පණවන්න පුළුවන්. කාන්දයන්ගෙන් ලෝකේ පණවන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි පටිච්ච සමුප්පාදෙම ලෝකේ පණවන්න පුළුවන්. මේ ලෝකේ හැදිලා තියෙන ඕනෑම එකක් පින්වතුනි පටිච්ච සමුප්පාද දහම් න්‍යායට අනුව පණවන්න පුළුවන්. ගහක් ගලක් පර්වතයක් හැදිච්ච විදියත්, මිනිස්සෙක් බල්ලෙක් තිරිසනෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් හැදිච්ච විදියත් පටිච්ච සමුප්පාද දහම් න්‍යායට අනුව පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් හැම දෙයකින්ම වෙලා තියෙන මොකද? මොකද රහතන් වහන්සේලා පටිච්ච සමුප්පාද හදන්නේ? මේ ලෝකේ උප්පත්තන්නේ කවුද පින්වතුනි? මේ ලෝකේ උප්පන්නන්නේ තථාගතයන් වහන්සේද? රාහතන් වහන්සේලාද? නෑ. මේ ලෝකේ උප්පන්නන්නේ පින්වතුනි කවුද? මේ අනික් කිරි. ඇයි ඒ? පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන නිසා. අභිසංකාරයක් වඩපු ගමන් පින්වතුනි ඒකට අදාළ රූප කලාපයක් නිදාස් වෙනවා. ඒක තමයි ක්‍රමයේ. එහෙනම් මේ අනිච්ඡතාවයේ මනාකොට වටහාගත් උත්තරිය පින්වතුනි ආය අභිසංකාර කරනවාද? බලන්නකො ධර්මයේ ගැළපීලා යන හැටි එක තැනක් තියනද බලන්න සිදුරු වෙන්න තැනක්. එනම් මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය මනාවට අවබෝධ කරගන්න දිනෙදි මේ අනිත්‍යතාවය නිසා ඔබ බුදුව පෙළීමකින් පෙළෙන්නේ. මේ පෙළීම මේ අනිත්‍යතාවයේ පෙළීම පෙළීමෙන් එන ආස්වාදයේ නිසා හටගන්න. ඊට පස්සේ එතනින් තියෙන ආදීනවේ ඔය ඔක්කොම දිනෙදි මේ එක රොත්තක තියෙන්නේ. මේ නිවන් මඟ කියන එක මෙන්න මේ අතට ගන්න පුළුවන්. ඔය මහා සාර ධර්මස්කන්ධ අපි කතා කරගෙන ගියාට දිනෙදි නිවන් දකින්න ඕනේ ටික ගත්තොත් එහෙම මේ අල්ලගෙන ගන්න පුළුවන්. ඔය ඔක්කොම කරගිනා එක තැනක කරගෙන එක නිවන වටා ඔය හැම එකක්ම කරගෙන කර කියන්නේ. ඊළඟ හිතන් දෙපා මේ මහා සාර ධර්මස්කන්ධ තියෙන්නේ මේවා නම් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ කවර කවදාක්වත් අපිට කියලා එහෙම හිතන්න දෙයක් නැහැ. බොහෝම සරලව මේව අවබෝධ කරගන්න පුළුවන්. හරියාකාරව මේවට සමන් දෙන්න. සමන් දීලා පින්වතුනි තර්ක කර කර බලන්න මේක තියෙන ඇත්ත සත්‍ය ස්වභාවය. ආයි අමුතුවෙන් මේ හංගල කතා කරන්න දෙයක් මෙතන නැහැ අපිට. මේක කිව්වොත් නම් මේ ආයත මේ මෙහෙම මේ එකක් නැහැ. එහෙම ඒවා නැහැ මේක. මේක තනිකරම තියෙන්නේ සිංහලෙදි විවර කරන්න. හාර බලන්න තියෙන්නේ. විවිධ බලන්න කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. විදර්ශනා කරන්න. විශේෂ වූ දර්ශනයකින් බලන්න. එහෙම නැත්නම් මොකද කියන්නේ? විදල බලන්න කියලා. හොඳට විදල බලන්න. උඩින් ඔපේ තියෙන එක හොඳට විද්දන යටින් තියෙන හපේ හොඳට තේින්න පටන් ගන්න. යටින් හප ගොඩක් තියෙන්නේ උඩින් තියෙන ඔබ කෑල්ල විතරයි. එන යටට ගිහිල්ලා බලන්න මේ මොකද්ද මේ තියෙන්නේ. ඔන්නෝග හරි දැන් වාහනයක් ගන්න කියාට පස්සේ වාහනේ උඩ ඔපේ විතරක් බලලා වාහන ගන්නවද ඔබ? එහෙම යටට රිංගල ඉවරලා බලනවා නේද? චැටි මොකක් හරි වෙලාද? දැඩි මේ හවුස් වෙලාද? ඔය ඔක්කොම බලනවා නේද? යටට ගිහිල්ලා බලනවානේ හපෙත් කොහොමද කියලා. බොනට් එක ඇරලා බලනවා මේ එන්ජින් එක තියෙනවද නැද්ද? ඒක වලකට කාලාද? ඒ ඔක්කොම බලනවා. එන ඔබ යටින් තියෙන හපේ බලන්න පුරුදු වෙච්ච පිරිසක්. මට ඔබ කියන්නේ ඇයි යටින් තියෙන හපේ බලන්නේ කියලා? වාහනයක් ගන්න ගියාම යට තියෙන හපේ බලන්නේ කියලා. දුකෙන් නිදහස් වෙන්න නේද? කොහොමද නේද? වාහනේ ගත්තාම එන්න තියෙන දුකෙන් නිදහස් වෙන්න නේද යට තියෙන හපේ බලන්නේ? එහෙනම් සිංහදී මේ ජීවිතේ යට හපයක් තියෙන ඔන්න ඔය යට හපේ බැලුවා නම් ඔබ දුකෙන් නිදහස් වෙනවා. ඔය හපේ බලන්නේ නැතුව ගන්න ගිය හැම එකක් නිසා මොකද උනේ? අද ඔබ දුක් විඳිනවා. යත හබේ බලන්න නැතුව ගත්ත හැම එකක් නිසාම පින්වතුනි ඔබ දුක් විඳින. ඔබ වැළුවේ උඩ තියෙන ඔපේ විතරයි. ඔපේ තියෙන්නේ පින්වතුනි ඔය ඔය වාහනේක ඔපේ කියන කෑල්ල තියෙන්නේ නේ නූලක තරමයි නේද? ඔය පේන්ට් එකනේ ඔපේ. ඊට හැරෙන්න වෙන ඔපයක් නැහැ නේ ඔගේ. නූලක් නැති තරම් නේ. මිලිමීටරයකින් 10ක් පංගුවක් විතර ඒක තියෙන්නේ. ඒනම් මිලිමීටරයකින් 10ක් පංගුවක් නම් පින්වතුනි එතන තියෙන්නේ. ඔන්න ඔය ඔපේට රැවටිලා නේද? වාහනයක් ගන්න හැම කෙනෙක්ම ගිහිල්ලා. ඔවගේ තමයි තියෙන්නේ මේ ලෝක සත්‍යය උඩ තියෙන ඔපේට අහු වෙනවා යට තියෙන හපේ තේරුම් ගන්නේ නැහැ. ඉතින් මේ මනාකොට මේ හැම එකම තියෙන අනිත්‍යතාවයේ තේරුම් ගන්න. ඔබට මේ ලෝකයේ ඔබ කැමති වශයෙන් තියන්න බෑ තියෙන්නේ හේතුව මේ හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ නේද? මේ ධර්මතාවයේ මනාකොට තේරුම් ගන්න හේතු ගැළපෙන්න තමයි දේවල් සකස් වෙන්නේ. අද ඔබ එළියට අඩිය තියෙනකොට ඒ එළියට අඩිය තියන්නේ ගලකටද කටුවකටද නිකම් පොළවටද කියලා තීරණය කරන්න ඔබට පුළුවන්. එහෙනම් මේ ලෝකේ ඉන්න කාර්යවත් කටු වෙන එකක් නැහැ නේද? ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයන් තුළ කර්ම වේගත් ක්‍රියාත්මක වෙලා පිළිතුරු නැගිලා ඉන්න අවස්ථාවේ ඔක්කොම තියෙනවා. ඉතින් ඔබ කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? එක දැනක් මට දෙන්නන්නකො ඔබට සාරත්වයක් ගන්න පුළුවන් අභිසංකාරයකින් තොරව. අභිසංකාර වඩවඩා ඔබ කැමති විදිහට තියාගෙන ඉන්නව හැරෙන්නේ. ඕක අතෑරපු ගමන් අභිසංකාර වඩ එක නවත්තපු ගමන් ඔබට පුළුවන් දේ ඔබ කැමති විදිහට තියාගෙන ඉන්න. නිකන් හිතලා බලන්න. එක බින්දු මාත්‍රයක්වත් පුළුවන් වේද කියලා ඔබට ඔබවසගේ එක වස්තුවක් තියාගෙන ඉන්න. එහෙනම් පිටුදෙනි පුදුමාකාර විදිහට පෙළිනවනේ ඔබ. පුදුම පෙළීමකදී ඔබ ඉන්නේ. හැම මොහොතක් නෑනම ඔබ පෙළිනවනේ. ඔය තෙලීම් ස්වභාවය අවබෝධ කරගන්න. ඔය තෙලීම අවබෝධ කරනකොට දීවදෙනි ඔබට තේරෙන්න ගනි ඔය තෙලීම නිසා හැම මොහොතක ඔබ රූප නිසා පෙළෙනවා. ඔබ රූප නිසා දෙලෙන්දි හෙන්නේ මොකද්ද දීවදෙනි? රූප නිසා ඒ තෙලෙන එක ඔබට හරි වදයක්. ඒක නිසා ඔබ මොකද කරන්නේ? මේ තෙලීමෙන් නිදහස් වෙන්න අභිසංකාර වඩන. ඒ අභිසංකාර වඩනකොට ඔබට ආස්වාදයක් ජනිත වෙනවා. මොකද ඔබ තෙලීමෙන් නිදහස් වෙන නිසා. මම මේ ඔබට මේ දෙන්නන්නේ මේ නිවන් මඟ තියෙන මේ බොහොම පොඩි කෑල්ලක් ඇතුළේ. මේවා ඉදින් වඩන්න ඕනේ නිවන් මඟ තියනවා කියලා මේ ලොග්ගාල ඔළුවට ආවර කියලා නිවන් දකින්නේ නැහැ කවුරුත්. මේක වඩන්න ඕනේ, මේ මඟ හොඳට වඩන්න ඕනේ. එතකොට ඔබට අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබ මේ අනිත්‍ය ස්වභාවය නිසා බිඳුවතනි මහා තෙලීමක් ජනිත වෙනවා. හැම මොහොතකම නිත්‍යයි නම් පෙළෙනවා. ඉච්ඡ වූ න්‍යායට තියෙනවා නම් පෙළෙනවා. කවදාකවත් පෙළෙන්නේ නැහැ. ඉච්ඡ වූ න්‍යායට නැති නිසා බිඳුවතනි දකින්න වාරයක් ගන්න අපිව පෙළෙනවා. ඕක තමයි සබාවක. පන්තියේ යාළුවෙක් ඉන්නවා, එහෙම නැත්නම් තමන්ගේ වැඩකොලේ යාළුවෙක් ඉන්නවා. ඌ කොහොම කළවත් ඔබ කැමති විදිහට නෙමෙයි ඉන්නේ. ඔබ කැමති එක විදියක් තියෙනවා, ඌ ඒ විදියටම නෙමෙයි ඉන්නේ හැමතිස්සෙම. ඔන්න ඔය වෙලාවට පින්වතුනි ඔබට ඌව දැක්කහම මොකද වෙන්නේ? මහා පිළීමක් ඇති වෙනවා නේද? ඌව දකින්න මොහොතක් ගානේ මහා පිළීමක් ඇති වෙනවා. හැබැයි යම් කෙනෙකු පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා ඔබ කැමති විදියටමයි ඉන්නේ. දැන් පෙළෙනවා. දැන් පෙළෙන්නේ නැහැ. එහෙනම් දැන් බලන්න පිටුනේ මේ තෙලීම කියන සංකල්පය දෙන යමක් තුලින් පෙලෙන්න ඔබට මහ දුකක් ජනිත වෙනවා. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. පෙලෙන්න මෙන්න පිටුනේ යම් දුකක් ජනිත වෙනවා ඔබට. දැන් ඔබ බලන් ඉන්නේ කොයි මොහොතේ හරි මේ දුකින් නිදහස් වෙනවා. දැන් මේ දුකින් නිදහස් වෙන්න නම් මොකද කරන්නේ? දැන් ඔබ පෙලෙනවා අනිත්‍ය නිසා. අනිත්‍යතාවය කියන්නේ ඔය තෙලීමටම තමයි. ඔබට ඔකෙන් නිදහස් වෙන්න බෑ. මේ ලෝකේ ද්‍රව්‍ය වස්තු අනිත්‍ය නිසා බිංගුතුනි ඒ වස්තුවක් දකින්න වාරයක් ගානේ, ඇහෙන වාරයක් ගානේ, දැනෙන වාරයක් ගානේ, දැනගන්න වාරයක් ගානේ ඔහොම වෙන්නේ. ඒකයි වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ওই පහ නිසාම ඔහොම වෙලිනවා. ඒකයි නවත්ත ගන්න බැහැ. හේතුව අනිත්‍ය නිසා. නිත්‍යයි නම් මෙලෙන්නේ. එහෙනම් බිංගුතුනි ඔබ මේ ලෝකේ මොන වස්තුවක් දැක්කත් අභිසංකරණයකින් තොරව දැක්කොත් ওই වස්තුව ඔහොම වෙලිනවා වස්තුව නිසා. ඒකයි කරන්නේ. මේ ෆෑන් එක යට ඉන්න කෙනෙක් මට කියන්නේ මේකමද ඔබ බලාපොරොත්තු වෙච්ච හොලද? ඒක නිසා එක සිවුම් මාත්‍රකින් හරි ඔබ වෙලිනවා. ඔය හුලම් පාරම දින්නේ. මේක නෙමෙයි. ඇයි? මේකමයි කැමැත්තේ නැහැ. ඉතින් කැමැත්තේ තියෙන්නේ කොහොමද? හේතුන්ගෙන් හටගත්ත දේවල් කොහොමද අපේ කැමැත්තේ තියෙන්නේ? එහෙනම් අපි හිතන් ඉඳින්න වෙන එකක්. හේතුව අපි කොහොමද දිනදෙනව හිතාගන්නේ? මේ ගැඹුරු දහම් කාරණාවක් මම මේ ඔබට කියන්නේ කියන්නේ සියුම් ගහම් කාරණාවක්. ඒ කියන්නේ හේතුව තමයි තව වැටුනේ ඉන්නව නම් කවුරු හරි දෙරිසක්. සම්මාදිට්ඨියටපත් වෙන්න, ඒ යන සම්මාදිට්ඨියටපත් වීම උදෙසායි දහම් දෙසක්. වහ වහ සම්මාදිට්ඨියට පත් වෙන්න තියෙන මිත්‍යා දෘෂ්ටික උනා ඉන්නවා. වහ වහ සෝතාපන්න ඵලයේ සකස් කරගන්න සද්ධර්ම ශ්‍රවණිය තුලින් ලබන්න පුළුවන් දෙයක් සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඔය කවුරු මොනව කිව්වත් එන්නේ ත්‍රිපිටකයේ තියෙනවනේ සාක්ෂි වශයෙන්. මං අහගෙන ඉන්න ඔය අපේ හාමුදුරුවෝ නමක් නිතර කියන එක තමයි අපේ පිළිස්සුන්ට වර දෙන්නේ පොත් 57 එපිට තියෙනව බලන්න ගිහිල්ලා කියන. පොත් 57 ඇතුලේ තියෙනව බලුවනම් ඔය ප්‍රශ්න විසඳුමක් එනවා කියලා. 57 කියන්නේ මොනවද? ත්‍රිපිටකයේ තියෙන පොත් ටික. මේ පැහැදිලිව සඳහන් වෙනවා. එහෙනම් මේ පැහැදිලිව සඳහන් වෙන දෙයින් කිව්වොත් ඔබ පුළුවන් තරම් මේක ශ්‍රවණය කරලා ඔබ මේ ලෝකයේදී යථාර්ථය අවබෝධ කරගන්න. සෝතාපන්න ඵලය ලැබුණා කියන්නේ දිනවල මේ බුදුරජාන් මාලාවක් පිහිදෙනවා කියන එක නෙමෙයි. ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ වුණා ඔබට. යථාර්ථය අවබෝධ වෙච්ච කෙනෙක් තමන්ගේ ජීවිතය ගත කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියට. අන්නේ ක්‍රමවේදෙන්නේ ඔබ හතරක්මයි නිදන් දෙන ලෝක සත්‍යය ඕනේ දෙයක් කියන. කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝක සත්‍යය කියන්නේ දේවල් වලින් අපිට ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ. මේ මහා යතිවරයෝ ගිහි වෙලා උන්වහන්සේලා පින්නියම් පාල උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා මිනිස්සු වන්දනාමාන කරන. ඒ ධාතුන් වහන්සේලා අපිත් ඇස්වලට දැකලා තියෙනවා. එහෙමනම් අද උන්වහන්සේලාට කවුරු හරි පිරිසක් හොඳ කියනවා. උන්වහන්සේලාට කවුරු හරි මිනිසක් නරක කියනවා බයිනවා. ඔය එකක්වත් උන්වහන්සේට අදාළ නැහැ නේ සිංහතනේ උන්වහන්සේලා දීලා නැහැ. කවුරු මොනවා කිව්වහම මොකෝ? උන්වහන්සේලා දීලාද? ඔන්න ඔයතර තමයි උදා කරගන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඕනේ දෙයක් කියපු දෙයක්. ඔබ දීලා නැති. ඒක නිසා ඔබගේ මඟ වඩා ගන්න. ඉන්නේ ඒකට තමයි සිංහතනේ මේ පුළුවන් තරම් උදව් කරන්නේ. මේ මඟට වැඩිච්ච කෙනෙක් සෝතාපන්න නොවි ඉන්න සුදුසු නෑ. මේ ගෝණතර සතර අපායට යන්නේ ඒක සුදුසු නෑ. ඒක නිසා නිතර අවබෝධ කරගන්න. මොකද සමහර වෙලාවට ඔබ සෝතාපන්නද කියලා ඔබට වැටහෙන්නේ නැති වෙයි. සෝතාපන්න ඵලයේ කියන එක එහෙම වැටහෙන මේ මට්ටමට එන්නේ ඕක තුන තව කාලයක් යද්දී. තමන්ගේ තියෙන සියලු ගති පැවතුම් වෙනස් වෙලා ගිහිල්ලා අනේ මං අර මේ ඒ කාලේ හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා තමන්ට වැටහි එනකොට අන්න එතකොට අවබෝධ වෙලා එනවා මං මේ ලොකු වෙනසක් වෙනවා මගේ ජීවිතේ. අනාගාමී ඵලයට යනකොට නම් හොඳට තේරෙනවා ඒක. නමුත් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා එකපාර තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඔබට නිතරම කියන්නේ භාවනා කරන්න ප්‍රශ්නයක් නැහැ. ධර්මයක් අහන්න, ධර්මය අහනවා කියන එකත් භාවනාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන බොජ්ජංග ධර්ම හතම සමෝ වැඩිනවා කියන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී දේශනා කරද්දී බොජ්ජංග ධර්ම හතම වැඩිනවා කියන එක. බොජ්ජංග වඩන එක නේද භාවනාව කියන්නේ. එහෙනම් දැන් මම පැය තුනක් දේශනා කළොත් එහෙනම් ඔබට ඔය පැය තුනක් භාවනා කළා වෙන්නේ නැද්ද? පැය තුනක් භාවනා කළා බොජ්ජංග ධර්ම හතම වැඩිනවා නීවරණ ධර්ම පහ පෙළේ යටපත් වෙලා ගියා. ඒක නිසා දීපතිනි පුළුවන් තරම් සද්ධර්මයන් ශ්‍රවණය කරන්න කමටහන් තමන් විසින් ගොඩනගාගෙන ඉවරලා ඒ කමටහන් වඩන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔය කාර්ය දෙක කර කර යන්න තියෙන්නේ ඔබගේ ජීවිතේ ඔබට මෙන්නත තේරෙයි. මේ අල්ලන් හිටපු දේවල් අතාරිනකොට ලැබෙන ප්‍රීතිය සුඛය ඔබට ඇටහෙලා එයි. ඒ ප්‍රසාද හිත ජනිත වෙනකොට මම මෙච්චරක් අල්ලන් හිටියනේ මේ මෙච්චරක් අල්ලන් හිටපේක මම මේ අතෑරල ඉවරලා මට පුදුම සාන්තියක් මේ මොන උච්චර සාන්තයද ප්‍රණීතයිද කියලා දැනෙන්නේ. මහා ප්‍රසාද හිතක් ජනිත වෙනවා. ඒ ප්‍රසාද හිත ජනිත වෙනකොට දීවිතේ නියාර ප්‍රසාද හිත ප්‍රසාද චිත්තයක් නිසා දුකියක් ජනිත වෙනවා. ප්‍රීතියක් ජනිත වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධියක් පස්සද්ධිය නිසා දුකියක් ජනිත වෙලා සමාධිගත වෙන්න ඕකගේ හිත. එතනින් එහාට කටයුතු දෙකකින් සිද්ධ වෙලා යන්නේ. ඒක නිසා පුළුවන් තරම් ධර්මිය අහන්න. එහෙනම් දැන් මේ තියෙන අනිත්‍ය ස්වභාවය සියුම් ලෙසම අවබෝධ කරගන්න. සියුම්ම අනිත්‍ය මේ විදියටම මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තා නම් බිවදේ ඔබට තේරිලා ඇයි මේ අනිත්‍ය වස්තුන් මේ පටිච්ච කරන්න මොන තරම් බෙහෙත් වෙනවද අපි? ඒ පටිච්ච කරන්න බෙහෙතට බෙහෙතින්ද ගස්කල් පව ඇති වෙනවා ලෝකේ. ඒකයි විදිහ මේ ගස් දෙයයන් වහන්සේම අවබෝධ නෙමෙයි. මේ ගස් ඊශ්වරයම අවබෝධ නෙමෙයි. මේ ගස් හතින් වටුනත් නෙමෙයි. ලෝකෙ මේ පිහිවෙන කාලේ එක ගහක්වත් තිබුණේ නැහැ. කිරියෝදයක් විතරයි තිබුණේ. ගතනික ලේනෝනේ. අපි මනුස්සයෝ. දිව්‍ය බ්‍රහ්ම මනුස්ස පිරිස් තමයි ගත ඇති කලේ. අපාය ඇති කලේ. ඒත් මනුස්සයම තමයි. ඔය සියලු දේ ජනිත කරලා තියෙන්නේ මනුස්සයෝ. පටිච්ච සමුප්පාදයේ හරියට ඉගෙන ගත්ත කෙනෙකුට හැම එකක්ම විහිදි කරන්න පුළුවන්. ද්‍රව්‍ය වස්තුන්ගේ පටිච්ච සමුප්පාදයේ ඉඳන්. එහෙනම් දීවිතනි මේ අනිත්‍යතාවයේ මනාවට අවබෝධ කරගත්තා නම් ඒ අනිත්‍යතාවයේ අවබෝධ කරගත්තා අපි සංකාර කරන්නේ නැහැ තමන්ට ඕන විදිහට දේවල් තියාගෙන. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා හැමතිස්සෙම හිතන්නේ ඔය දේ තමයි අනේ මේ අනිත්‍ය දුක් අනත්ත වෙච්ච ලෝකේ මම මොනවා කියලා කරන්නද මේ වත්තේ මම මොනවට ගැටෙනවා සෝතාපන්න පුද්ගලයා තව කෙනෙක්ගේ ප්‍රාණඝාතනය කරන්නේ නැත්තේ ඇයි මේ අනිත්‍ය දුක් අනත්ත වෙච්ච ලෝකේ මාත් කෙලෙනව අනිත්‍යතාවය නිසා මේකත් කෙලෙනව අනිත්‍යතාවය නිසා ඉතින් මේකගේ ප්‍රාණඝාතනය කළ මම කොහොමද මේ පිළිවෙල කයින් නිදහස් වෙන්නේ මම මොනවෙන් කියලා නිදහස් වෙනද මේ අනිත්‍ය දුක් අනත්ත වෙච්ච ලෝකේ මට වෙන දේ මම දන්නේ ආවේ කොහෙද දන්නේ යන්නේ කොහෙද දන්නේ මොනව වේද දන්නේ ඊළඟ මොහොතේ මොනව වේද දන්නේ හැම මොහොතක්ම නිවිතුනේ මේ මහා අනිත්‍ය ස්වභාවයක තියෙන්නේ හැම මොහොතක්ම අනිත්‍යයි කොහොමද හොයාගන්නේ පටිච්ච කරගන්න පුළුවන් වුණනම් මක්කලද අවිසංකාර වදලා. ඉතින් අවිසංකාර වදලා වදලා වදලා වදලා තියෙන තමත් කැමති විදිහට තියාගෙන ඉන්නවා. වදත් නැවතු මොකද වෙන්නේ? ආයර මහා දුක්ඛ සම්පිත ඇදින වැටුණා නේද? නිකන් හිතන බලන්න. ඔබ යම් දෙයකට ඇලුනා කියලා කියන්නේ පින්වදින ඔබ මහා ගිනි ගොඩක් ඔළුවේ දාගත්ත කියන එක. යම් දෙයකට ඇලුනොත් එහෙම ඔබට ඒ විදිහට ඒක තියෙන්න ඕනේද නැද්ද? යම් දෙයක් කියලා කියන්නේ මේ ෆෝන් එක නම් මේ ෆෝන් එක බිඳෙනවට කැමතිද? එහෙනම් ෆෝන් එක කියලා කියන්නේ ඒ විදිහටම තියෙන්න ඕනේ නේද? ඉතින් හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයටපත් වෙනව නේද? විනාශයට පරිණාමය වෙනව නේද? ඉතින් කාටද නවත්තන්න පුළුවන්? සංකතයක ලක්ෂණ හතරක් තියෙනවා නේද? අනිත්‍යං අන්තුවං විපරිණාම ධම්මං අඤ්ඤතං තමන් වලගේ පවත්වන්න බෑ දැන් මොහොතක් නැහැර පෙළෙන්න පටන් ගන්න අනිත්‍ය අත්වා ස්ථිර නැහැ එක මොහොතක්වත් ස්ථිරව තියන්නේ නැහැ ද්‍රවයි කියලා කියන්නේ සිංහලෙන් ස්ථිරයි කියන්නේ ද්‍රවයි ස්ථිරයි එක මොහොතක්වත් ස්ථිරව තියන්න පුළුවන් එකක් නෙමෙයි කොහොමද සිංහලෙන් ස්ථිරව තියන්නේ හේතු ප්‍රකෝටියකින් හැදිච්ච එකක් එක හේතුවක් හරි වෙනස් වුණා නම් ස්ථිරතාවය කැඩෙනවා නේද එහෙනම් ස්ථිරව තියන්න බෑ විපරිණාම ධම්මයි හැම මොහොතකම විනාශයට පරිණාමයේ වී පරිණාමයේ වී යනවා විපරිණාම ධම්මයි අඤ්ඤතයි අන්‍ය ස්වභාවයටපත් වෙනවා නම් මොහොතක. ඇයි අන්‍ය ස්වභාවයටපත් වෙන්නේ? මේ මේසේ මෙහෙම තියෙන එක කකුලක් පොඩ්ඩක් ඇද ගැහුවා නම් මොකද වෙන්නේ? දැන් අර තිබිච්ච මේසේ නෙමෙයි අන්‍ය මේසයක් නේද දැන් තියෙන්නේ. ඔන්න මේ විදිහට අන්‍යතාවයටපත් වෙනවා හැම තිස්සෙම. කොහොමද ඉතින් මේ ලෝකේ පවත්වන්නේ? දැන් ඔය හැම එකක්ම ඔය කියපු ලක්ෂණ හතරම තියෙන සංකතයක් ගත්තොත් එහෙම. ඔය සංකතේ ඔබේ වශයෙන් පවත්වන්න නම් මොකද්ද කරන්නේ? අවිසංකාර කරන්න ඕනේ නේද? මේ මේතේ නම් නිවිති මේ මේ කකුල් ඇද ගන්න එක නවත්තන්න ඕනේ නේද? නිතර ඇන ටික බල්ලි වෙලා ඇන තද කරන්න ඕනේ නිතර නිතර. ඇන තද කරලි වෙලා මේ ඇන හරියටම කකුල් ටික කෙලි තියෙන. ඊට පස්සේ මේ මේසේ දිරාගෙන ඉනව නම් ඒවට අදාළව පිරියම් කරලා. ඔය හැම එකක්ම කර කර තින්නසනි හේතු සම්බයන් නිත. හේතු සම්බයන් එක නතර කළොත් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනෝනේ. ඉතින් ඔබ කවද්ද නිවිලකින් දේරෙන්නේ? කොහොමද ඔබට දේ දෙන්නේ බලන්න ඔබ වැඩිලා තියෙන අමාරුවක මහත්ද ඔබ ඇලිලා තියෙන වස්තු ටිකක් මට කියන්න ලිස්ට් එකක් දෙන්නේ ඔබ පිටු අහුවේ ෆුල් කැප් වල තියෙන මේ අර මේ DR පොත් తిරෙන්න ලියලා තියෙන ඔබ ඇලිච්ච වස්තු ඔබ ගාව තියෙන වස්තු මෙතන නිදාස් වෙ ගන්න බැරුව එන ඔය හැම වස්තුවක් නිසාම හැම පුද්ගලයෙක් නිසාම ඔබ කෙලිනවනේ දෙකද කොහොමද ඔබ ඔය දුකෙන් නිදහස් වෙන්නේ බලන්න ඔක ඇලෙනකොට තියෙන ගින්න බලන්නක නිදහස් වෙනා විදිහ නිවන් සාක්ෂිය. බලන්නක නිදහස් වෙනා විදිහ සුවය. තව පොඩ්ඩයි මේ අතෑරලා තියෙන මහ ගොඩක් තව පොඩ්ඩයි තියෙන ආතාරේ. බලන්නක මේ උත්තම පිරිසක් ඔය ඉන්නේ ඔය දෙපිරිසක් ඉන්නේ ඔබට තේන්නද? මේ අතහැරීමෙන් ලබන මේ මහා නිවන් සාන්තිය ලබාගෙන යන මහා උත්තම පිරිස් නෙමෙයි. තව ඉස්සරහට මේක නිදලා අර යහ කෙරවල තියෙන ඔය උත්තම පිරිස්. ඊට පස්සේ මෙතන ඔබට ඉන්න නැති වෙයි. ඔබ පිළිසකට ඉන්නේ නැහැ මොකද ඔබමනේ ඒ තත්ත්වෙට පත් වෙන්නේ බොහොම ළඟදී බොරුවක් වංචාවක් කරනවා නෙමෙයි මේ යථාන්තයේ තේරුම් කළා දෙන්න මම මේ කියන්නේ බොරු නම් දෙකද ඒකයි මං කියන්නේ මම මේ කියන්නේ බොරු නම් යන්න සාරිපුත්යන් වහන්සේ කාට යන්න බුදුහාමුදුරුවෝ කාට එන උන්වහන්සේට දොස් කියන්න මට කියන්න එපා මං උන්වහන්සේගේ ගෝලියෙක් මං උන්වහන්සේ කියන ධර්ම කතා කරනවා මිසක් මගේ ධර්ම කතා කරන්නේ නැහැ ඕනි දණන් මං පෙන්නලා දෙන්නම් පොතේ තියෙන්නේ පරිසම්බිදා මග්ග ප්‍රකරණේ තාමේ මේ හාරිපුත්යන් වහන්සේ දේශනා කරපු හැමම ගෙඩි පිටින් තියෙනවා මේ තියෙන අනිත්‍ය සංකායත් තියෙන දුක්ඛම් බයත් තියෙන අනත්තං අසාරකත් තියෙන ආදී වශයෙන් මහා කච්චාන මහ රහතන් වහන්සේ දේශනා කරපු netti ප්‍රකරණේ පිටකෝපදේශයේ ඔය එකක්වත් කියවන්නේ නැතුව පරම්පරාවෙන් ආවයි කියන ඔය කොහේ පොත් කැලේක තිබුණා කියන මේ මේ ධර්මයේ කතා කරන්නේ නැහැ. මේ ධර්මයේ අවබෝධ කරගන්න මහ යතිවරයෝ දේශනා කරපු මහ ධර්මයක් තියෙනවා. සිංහලයේ ධර්මයේ අවබෝධයෙන් විතරයි කතා කරන්න පුළුවන්. අවබෝධයෙන් නැතුව කතා කරන්න බෑ මේ සත්‍යයන්. ඉතින් ඔබ හොඳ ආකාරව තේරුම් ගන්න ඔබට ඔබ හොඳට බලන්න පින්විතනේ එක එක වස්තුව නිසා වස්තුවෙන් වස්තුව අරගෙන බලන්න වස්තුවෙන් වස්තුව නිසා ඔබ කොච්චර දෙලිනවද ඔබ කොච්චර දුක් විඳිනවද කියන වස්තුවෙන් වස්තුව අරගෙන බලන්න පින්විතනේ මේ දුක් විඳීම නිසා ඔබ මොන තරම් ජීවිතයකට පත් වෙලා ඉන්නේ කියලා ජීවිතේ අද ඔබ මෙතන හිටියට පින්විතනේ ඔබේ ගෙදර නිසා ඔබ ගෙදෙනවද නැද්ද දෙලින්න වෙනවා ඔබට දෙලින් නැතුව ඉන්න බෑ දෙලින් නැත්තම් ඒ ඔබේ ගෙදර නෙමෙයි එන ඔබ කුලියට ඉන්නේ ගෙදර ගත්තොත් එහෙම ගෙදර වහන නිසා වෙනම පෙලෙනවා ගෙදර දොරවල් ටික නිසා වෙනම පෙලෙනවා වීදුරු ටික නිසා වෙනම පෙලෙනවා රිල් එකක් හයි කියලා දිනන එක නිසා වෙනම පෙලෙනවා බිත්ති නිසා වෙනම පෙලෙනවා බිත්ති වල ගාලා තියෙන පාට නිසා පෙලෙනවා ගෙදර පාට කරන්න කවුරු කෙනෙක් කිව්වම පුතා ඇවිල්ලා කියනවා අම්මේ අපි ගේ පාට කරමු කියලා ඇයි ඔබ ගිහිල්ලා කලර් කාඩ් එකකින් කලර් තෝරන්නේ පාට තෝරන්නේ ඇයි පාට කාඩ් එකක් ගෙනල්ලා පුතේ ඔබට ඕනේ පාටක් ගහලා කියා ගහන්න කියන්නේ කියලා ඇයි පාට තෝරන්නේ ඔබ කැමති පාටක් තියෙනවා ඒ කැමති පාට ගෑවේ නැත්තම් මොකද වෙන්නේ ඒ කාමරේට යන වාරයක් ගානේ මක් වෙනවද කොහොමද පින්වතුනි ඒ ඕනේ මේ මේ මේ පෙට්ටිය තියනවා නේද මගේ අතේ මේ පෙට්ටිය මෙතන තියෙනකම මම පෙළිනවද පෙළින්නේ නැන්නේ නේද කවුද දැන් බලන්න දැන් පෙළිනවද නැද්ද කියලා දැන් පෙළිනවද නැද්ද බලන්න මේ මේදි මේ මේම ගැහෙද්දි පෙළිනවද නැද්ද කියලා මේක මේ මේම යද්දි ඕක වැඩිනකොට ටක් ගාලා බැලන අල්ලන්න හදන්නේ නැද්ද මොනවද පින්වතුනි ජීවිතේ තමයි ඔය තියෙන ජීවිතේ තමයි ඔන්න තේරෙනවා මේ දිට්ටිත් නැති කාඩ්බෝඩ් පෙට්ටියකට ඔබ පෙළෙනවනේ මේ ජීවිතෙන් ඇති ඵලෙ මොකද මේ ස්වභාවය තේරුම් ගන්න. ඇයි මේ ඔබේ මේ ඔබ කැමැත්ත නෙමෙයි මේක තියෙන්නේ. ඔබේ කැමැත්ත මොකක්ද? මේක තියෙන්නේ මෙහෙට වෙලා. ඒකෙන් තියෙන්න ඕනේ. දැන් මේක පෙළෙන දැන් මේ තියෙන අඩමානේ දැන් පෙළෙනවා. අපි ඉන්නේ ගල් කුටිය ගාව තියෙනවා පින්වතුනි මේ ගලක් මහ විශාල ගලක් ඇද වෙලා. ඉතින් අපි ධර්මයේ කතා වෙනවා විහිළුවෙන් වගේ. එතන කවුරු හරි කෙනෙක් ආවට පස්සේ අපි වෙන ඕන්න බලන්න කියලා. දැන් හරි තේරෙනවනේ. තේරෙනවා එතන කවුරු හයි මේ දැන් නැටි දැන් නැටි කියලා හිතන්නේ. තේරෙනවා. ඔක කෙනින් තිබ්බනම් මොකද? හා දැන්. ඒක නැතිද අම්මා නම් මොකද්ද? ජීවතුන් අතර ඉන්නවා. ඒ කියන්නේ අපිට කවදාකවත් හිතෙන්නේ නැති අම්මා මැරෙයි කියන්නේ. මුදුම වදනේ නැලතිල්ල පවත්වන්න නෑ. පවත්වන්න බෑ අම්මා ජීවතුන් අතර ඉන්නේ අපිට කැමති නිසා නෙමෙයි. අම්මා ජීවිතු ගතට තියෙන්නේ අද හේතු ටිකක් නිසා ඔය හේතු ටික නැති වෙච්ච ගමන් අම්මා ඉවරයි දෙන්නේ දැස්ති කරන් ඉන්න වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ කෙනෙක් මියදුනා කියන එක මහ ලොකුට ගණන් ගන්න යන්න එපා කියලා. කෙනෙක් මියදුනා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි පින්වතුනි කෙනෙක් උපදිනවා කියන එකයි මහ ලොකු දෙය. ඔබගේ අම්මා තාත්තා මියදෙන්න පුළුවන්. මේ මියදෙන එක නවත්තන්න නෙමෙයි පින්වතුනි පින්වතුනි මේ තිරිස් ආයේ කියන උපදින එක නවත්තන්න පුළුවන්. මියදෙන එක හරියට නවත්තන්න පුළුවන්. ඔබ ගෙදර ඉන්න අම්මා හිටනවා නේද? ඉවරයි. ඔබ නවත්තන්නද ගිහින්? වාහනේ අදලා නවත්තන්නද ඔබ ගිහින්? හේතු දෙක ඉවරුණා නම් ඵලෙ ඉවරයි. ඉතින් හේතු දෙකක් නිසා නම් ඵලෙ හැදෙන්නේ බින්දුනේ. හේතුවක් නැති වෙච්ච එක මම ඵලෙ තියෙන විදිහක් නැහැ නේ. මේ මේ මේසේ ඉල්ලලා තියෙන්නේ දන්වැලකින්. මේ මේසේ දන්වැලකින් නම් ඉල්ලලා තියෙන්නේ බින්දුනේ මේ දන්වැලේ මොන පුරුක නිසාද මේ මේ මේසේ ඉල්ලෙන්නේ තියෙන්නේ? මොන පුරුකද තේන්නේ? මොන පුරුක හැදුවොත් බින්දුනේ දන්වැල වැටෙන්නේ? උඩම පුරුක තවොත්ද ඈ පින්වතුනි විශේෂ වූ පුරුකක් නැහැ නේ එක පුරුකක් ගැදුණා නම් නඩත් ගාලා මේක බිම එහෙනම් ඔබ හැදිලා තියෙන හේතු දාගින් නම් පින්වතුනි එක හේතුවක් ලැබුණා නම් ඔබ ඉවරයි නේද එහෙනම් මොකද්ද පින්වතුනි ජීවත් වෙනවා කියන එක ජීවිතං අනියතං නේද අනියතං කියන වචනයක් තියෙනවා ජීවිතං අනියතං ඉස්තිර පැවැත්මක් තියන්න පුළුවන් එකක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ ඇයි ජීවිතේ ඉස්තිර පැවැත්මක් නැත්තේ හේතුකින් හටගෙන තියෙන්නේ කොහෙද ඉතින පැවැත්මක් කියන්න පුළුවන්. කොයි මොහොතකද දන්නේ අනිත්‍යයි. අනිත් පැත්තේ කොහෙද ඔබ වශයෙන් තියෙන්නේ කොහෙද ඔබ කැමති තියාගෙන ඉන්නේ. එක දෙයක් කියන්න ඔබ කැමති තියන් ඉන්න පුළුවන් නම් මේක. අභිසංකරණයකින් තොරව ඔබ කැමති තියන්න බැහැ. අභිසංකරණය කරනවා නම් මහ දුක ඉවසගෙන ඉගෙන වෙලා අභිසංකරණය කර කර ඉන්නවා. අභිසංකරණය කර කර ඉඳලා අභිසංකරණය කරන එක නවත්තපු ගමන් බින්දුදී ඔබ ආයෙත් එලෙන්න පටන් ගන්නවා. මේක තමයි ස්වභාවය. එහෙනම් බින්දුදී මේ ලෝකේ තියෙන එක වස්තුවක් නැහැ ඔබ මහා දෙලීමකින් පෙළෙනවා මට එනම් එක දෙයක් කියන්න තියෙන්නේ මේ ලෝකයේ තියෙන වස්තු ඔබට සැප දෙනවා දෙනවා මේ පෙළීම සැපයක්ද බලන්න ඔබ මානසිකව මොන තරම් දුක් විඳිනවද කියලා මට එක්කෙනෙක් කියන්න මෙතන මානසිකව සතුටක් විඳින කෙනෙක් ජීවිතේ. ඔබ කොහෙද හරි හිර වෙලා ඉන්නේ? කොතනක හරි තනකට ගිහිල්ලා හිර වෙලා ඉන්නේ? ඒ කියන්නේ තනකට ඇවිල්ලා ඉන්නේ. ඒ තන නිසා පින්වදනි ඔබ පුදුමාකාර පිළිවෙලින් ඉන්නේ. මොකද ඔබ වදගින් නැහැ. කාමරයකට ගියා නම් ඔබ පෙළෙනවා. තව යාළුවෙක් එක්ක හම්බුණා නම් උණ ගැහුණා නම් කතා කරන්නේ ඔබ පෙළෙනවා. කොහෙන්ද ඔබට නිදහසක් තියෙන්නේ? අප්‍රමාණ දෙලීමකින් පෙළි පෙළි ඉන්නවා. ඒක බින්දු මාත්‍රියවත් නිදහසක් ඔබට ගන්න නැහැ කොහෙවත්. නැත්තම් බලන්න මම මේ කියන්නේ ඔබ ජීවිතේට අත්දැකීම් කරලා බලන්න, ජීවිතේට දාලා බලන්න. ඔබ කුස්තියට ගියාම පෙළෙන්නේ නැද්ද කියලා? ඇයි පින්වතුනි අම්මටයි දුවටයි එකට කුස්තිය වැඩ කරන්න බැරි? එකම කුස්තියේ නැන්දම්ම ලේනි වෙන්න ඕනේ නැහැ. අම්මටයි දුවටමත් වැඩ කරන්න බෑ. මොකද කාන්තා ස්වභාවයේ දින ටිකක් ගැටෙන සුළු ගතිය. ඒක ඉතින් ස්වභාවයෙන් උරුම කරගෙන ආපු ඉතිරි ගතිය. ඒ ඉතිරි ගතිය නිසා තින්නේ කොච්චර දුන්නත් මදි. ඒක නිසා ගැටෙන්න උත්සාහ කරන හැමදෙයක්ම දෙයක් කරන්නේ නැහැ. ගතියන් ආපු එක. නිවන් දකින්න හැම කෙනාම ওই ඉතිරි ගතිය නැති කරගන්න ওই ඉතිරි ගතිය නිවන් දකින්න බෑ. පුරුෂ ගතිය ඇති කරගන්න. ලිංග වේදයක් කියන්නේ මේ කියන්නේ ගතියක් කියන්නේ කියන්නේ. පුරුද ලිංග තියෙන කිරිත් ඉන්නවා ගෑනු ගතිය තියෙන මැරලා ගිහිල්ලා ගෑනු වෙන. ඒ තමයි හැමදෙස්සම ඇලෙන ගැටන ස්වභාවයෙන් දැඩි ලෙස ඇලීලා ගැටින ඉන්න කිරිත් ඉන්නවා. පොඩි පොඩි දෙයකට ගැටි ගැටි යන්නේ. කොකුබඩ ලෝගෙන යන්නේ. කෙලිමයි මනුස්සත්වයක් ලැබුණොත් ගෑනු තමයි ආයේ. යාන්න දෙයක් නැහැ ඒක. ඒක හැමෝම පුරුෂ නෙමෙයි. පුරුෂ ලිංගයක් තියෙන කෙනා පුරුෂ නෙමෙයි. පුරුෂ කියලා කියන්නේ තියෙන්නේ පිරිච්ච ඉහතෙක් පිරිච්ච කියන අර්ථය. පිරිමි. ඉමතෙක් පිරිලා තියෙන. සාර ධර්මයන්ගෙන් පුරවගත්ත ගතියක් තියෙන මහා පුරුෂයා කවුද? නැහැ උත්තම පුරුෂයා තථාගතයන් වහන්සේ. ඉමතෙක් පිරිච්ච මහා උත්තමයා. සාර ධර්මයන්ගෙන් පිරිච්ච මහා උත්තමයා තථාගතයන් වහන්සේ. එහෙනම් මේ ඉමතෙක් පිරිච්ච උත්තමයන්ට කියනවා පිරිමි කියේ. නැතුව පිරිමි ලිංගයක් තියෙන කෙනා නෙමෙයි. කාන්තාවන්ට පුළුවන් මේ පුරුෂ ගතිය ඇති කරගන්න. මේ පුරුෂ ගතිය ඇති කරගත්තට පස්සේ එයාට නිවන් දකින්න පුළුවන්. එතකල් බෑ. පිරිමින්ටත් එහෙම ඔය පිරිමි කියලා කියාගන්න පිළිසරත් එහෙමයි. හරි පිරිමි ගතිය තමන් තුරට එනකම් සිංහතර නිවන් දකින්න බෑ. එන තමන් ඉමතෙක් පුරව ගන්න ඒකට තමයි ආර්යයන්තාංග මාර්ගයේ ගමන් කරන්නේ. ඒ පිරිමි ගතියට එනකම්. ඉමතෙක්ම පිරිලා ගියාට පස්සේ අර පරම පුරුෂ කියන දන්න ඒ ඇවිල්ලා මේ උත්තම පුරුෂ කියන දන්න ආවට පස්සේ ඔබ යරිහත් වෙන්න පස්සේ. ඒකයි කරුණාකර. එහෙනම් මට ඔබ දැන් කියන්න තියෙන කුස්සියට ගියා. තමන්ගේ දුව කුස්සිය හදලා තියෙනවා එක විදිහකට. අම්මා කුස්සියට ගිය ගමන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? ස්ථිර නැති හින්දා. දැන් පෙළෙන්නේ ස්ථිර නැති හින්දා. නෑ. තමන් කැමති වශයෙන් නැති හින්දා. අත යනවා කහ බෝතලෙට. අවු වෙන්නේ මිරිස් බෝතලෙ. ඇයි? දුව මිරිස් බෝතලේ තියන්නේ එතන. මේ ළමයා මොනවා කළා? මේ ළමයා මේ මොනවා කළා කියනවද නැද්ද? ඔය ගන්නේ හැමතිස්සෙම බලන්න හැමතිස්සෙම ඔබ ගාන නැද්ද කියලා හැම දෙයකටම ඔය චංකාල ගාන්නේ කිව්වොත් තනිකර ගැටීම ප්‍රකාශයටපත් කරන වචන වලට හැරෙන්නේ නැතුයි. චංකාල ඔබ ගැටෙනවා ඒකත් එක්ක. මේ ගැටෙන්නේ ඇයි මිරිස් බෝතලේ තියෙන දන කහ බෝතලේ තියෙන. සමහර පිරිස් චංකාන්නේ නැතුව කිව්වොත් එක පාර වචන වලින් දම්මල ගහනවා. නැන්දම්මා ලේලි නම් ඔතනීදී කිව්වොත් අර අම්මා දුව නිසා චංකාල නැතර වුණා. නැන්දම්මා ලේලි නම් ඔතනීදී මොකද වෙන්නේ? කෙලින්ම වචනකින් තමල ගන්නවා අනිත් පැත්තට. මොකද මේ දෙලි අනිත්‍ය ස්වභාවය තේරුම් ගත්ත නම් පිළිතුරු වැඩේ හරියි. හේතුන්ගෙන් හටගත්තේ දේ හේතු නැති වුණාම නැති වෙනවානේ. මේකේ කොහෙද අපි වශයෙන් තියෙන්නේ දේවල්? එහෙනම් මේ නැන්දම්මට ඕනේ නම් මේ ඔක්කොම සමම් වශයෙන් තියාගන්න දැන් මොකද්ද කරන්න ඕනේ නැන්දම්? කුස්ති අනිත් පැත්ත හරවන්න ඕනේ නේද? ඔක්කොම වරුණික තමන්ට කැමති දැන් වල හඳුනෝ ගන්න ඕනේ නේද? ඊපස් එක පවත්වගෙන ඉන්නත් ඕනේ නේද? ඇයි පොඩි උන් ඇවිල්ලා අදිනවා? ලේයියිලා දිනවා පුතායිලා දිනවා මිරිස් බෝතලේ මෙහෙන් අරගෙන සමැල්ලුවක් අදාගෙන නැත්තම් මොකක් හරි සම්බෝලයක් අදාගෙන මිරිස් බෝතලේ ඉන්න තව දැනකින් තියෙනවා ළමයි ගත් එකක් ගත දැනින් තියෙනවා කොහොමද තියෙනවද නැද්ද පෙලි පෙලි ජීවත් වෙනවා ඉතින් මේ ජීවත් වෙන මේ මිනිස්සු කියන ජීවිතය හරි සාරයි මම ওই කුස්ති කතාව විතරයි කියන්නේ කක්කුස්ති කතාව කියනවා කුස්තිය නිසා අහොම් දෙන්නා නම් කක්කුස්තිය නිසා කොහොම කෙලිනවද කියන්න ඕනේ නැහැ නේද ඉතින් ඔබ හොඳටම දන්නවා එන මොකද්ද මේක තියෙන සාරය කියන්නේ ඔබ මොකක් නිසාද මට එක තරුණක් කියන්නේ ඔබ විහි ජීවිතේ රමණේ කර සිටිය යුතු පැවිදි ජීවිතේ හරි රමණේ කර සිටිය යුතු එක කාරණාවක් කියන්නේ මට තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා තියෙන සැවිදි ජීවිතේ රමණීය කරන්න කියලා. නෑ නෑ සැවිදි ජීවිතේ තියෙන පිළිදෙන ඉක්මනින් නිවන් දකින ක්‍රමවේදයට යන මිසක් ඒක රමණීය කර කර ඉන්න නෙමෙයි. ඒක නිසානේ පොටින හාමුදුරුවන්ට සූචිය කියලා දැන්නේ. දැන්න නෙමෙයි තෝචින මේ සූචිය කියන නමින් ආමන්ත්‍රණය කළේ. මේ සැවිදි ජීවිතේ රමණීය මේ බොහොම සීලවත් හාමුදුරුවෝ නම පොටින හාමුදුරුවෝ කියලා කියන්නේ. උන් සීලේකේම නෙමෙයි බොහොම සීලවත් උන් තමයි. උන්වහන්සේගෙන් බණ අහලා අරිහත් වෙච්ච පිරිසේ. තව උන්වහන්සේ මාර්ගඵල ලබලා ස්වාමිනී මම කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙත් මෙහෙමයි. කොණාගමන බුදුහාමුදුරන්ගේ කාලෙත් මෙහෙමයි. කරුණාන බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙමයි. ඔබ වහන්සේගේ සාධනෙත් මම එහෙමයි. හොඳ ප්‍රසන්නතාවක් අහන්න ගියේ. හම්බුනේ මොකද? ආ, තුච්චය යනවද? උඩ වීහි වෙන්නද නේද? තථාගතයන් වහන්සේ නම තුච්චය කියන නමින් බැන්නා. පින්වතුනි මට නම් ඕක රැව් කියලා රැව්ද? ධර්ම දේශනාවක් කරන්න යන හැම මොහොතකම රැව් කිරි රැව් දෙනවා මම ගොපල්ලෙක් නම් වෙන්නේ නෑ මම මේ මිනිසු කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කරලා ඉක්මනින් මගේ වැඩේ කරගන්න මේ ධර්ම දේශනාව කරන වෙලාවෙත් මට ආයේ මේ ඒවා මේ ධර්මයේ මට අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි සද්ධර්මයේ කතා කරන්නේ ඒක නිසා නිදිවලු මම බෝධි පූජා කවි කියන්නේ නැත්නම් මේ වෙලාවේ සද්ධර්මයක්ම කතා කරන්නේ ඒකයි මටත් උපනිෂ්ඨේ වෙන්නේ තමයි මේ දේ මටත් නිස්සේ වෙන්නේ නැහැ මේ කතා කරන දේ මටත් අවබෝධ නොවිච්ච දේවල් දහම් සමාධියෙන් නැගිලා එන්නේ නැහැ හේතුල අර සියුම් කාරණා ඇදලා එනවලි ඒ යනි ලාවට පස්සේ නිවිදින් මටත් අවබෝධ නොවිච්ච කරුණු තියෙනවා අවබෝධ වෙන්න මේ අභිත්‍යක වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට මගෙන් ප්‍රශ්න අහුවට පස්සේ නිවිදින් ඊයේ අහන ප්‍රශ්නයට දෙන උත්තරේ මමත් ඉගෙන ගන්න මොකද මේ ප්‍රශ්නේ අහුවේ නැත්නම් මේ ධර්මස්කන්ධය එළියට එන්නේ නැහැ කවදාවත් රියුත් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. හේතු දුන්නාට පස්සේ තමයි මම දැනගන්නේ හරියට හරි නේද මේක නේද ක්‍රමවේද කියලා. එහෙමයි වෙන්නේ. පැතුම් බින්දුනේ මේ සාරෝ ධර්මස්කන්ධ කොහෙ එහෙම තියාගෙන ඉන්නද? ධර්මයෙන් මැවිලා එනවා. ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති කියලා පරිජනෝපාදයක් තියෙනවා. කුදල මූල සම්මේ පරිජන සමුපාදේ බුදුන් මූල පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන පටන් අරගෙන. ඒව මේ තස්ස කේවලස දුක්ඛ ඛන්දස සමුදය හෝති නෙමෙයි. මහා දුක්ඛසක එකතුවක් සිද්ධ වෙනවා කියන එක නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. බුදුන් මූල පත්‍ය කියන පටන් ගන්න පරිසමෝපාදයෙන් නිවදලි කෙලවර වෙන්නේ ඒව මේ දේසම් ධම්මානං සමුදය හෝති. ධර්මිය සමුදය වෙනවා. නිබ්බාන පරතරේ යන අවශ්‍ය ධර්මිය සමුදය වෙමි සමුදය වෙනවා කුසල මූලයේ තියෙන වෙලාවට. අන්න ඒක නිසා තමයි මේ පොටියල හාමුදුරුවන් අර සුච්ච වාදීන් සතාගතයන් වහන්සේ කතා කරද්දී හිඳාගේ දාලනවා මේ කවුද කතා කරන්නේ සුච්ච වාදීන් දැනවැදින දිනෙදි මේ සුන්නෝකාරක මහ උත්මේ මේ අල්ලපු ගෙදර මිනිහා දුච්චය නෙමේ මුනු හර්බයක් නුවක් කමන්නේ සතාගතයන් වහන්සේ නමකින් සුච්ච කියන නම හෙන්න අන්න ඒක නිසා තමයි මේ හැම මොහොතකම සුච්ච කියන නම සාතුරුන් වහන්සේගෙන් අහන්නේ මම කැමතිනේ මම ඔබටත් කියන්නේ මේක ඔබගේ ශාස්ත්‍රවරයන් වහන්සේ තථාගතයන් වහන්සේ අපි සංඝරත්නයේ විතරයි. මේ ශාස්ත්‍රුන් වහන්සේට නිගා වෙන පරිදි කටයුතු කරන්න එපා. හැම තිස්සෙම තමන්ගේ මාර්ගය වඩා ගන්න. කෝ දැන් මට ඔබ එකක් පෙන්වන්න දෙන්න දෙහෙත. එක පොයින්ට් එකක් මට දෙන්න, එක කරුණක් මට දෙන්න. ඔබ තවදුරටත් මේ මාර්ගයේ නොවැළිය යුතුයි කියලා කියන. මේ ලෝකේ සාරයි කියලා කියන්න පුළුවන් එක පොයින්ට් එකක් මට දෙන්න. එකක්. වැඩි ඕනේ. ඔය අහත් පුරුෂේ ඔබට දීලා තියෙන කෝටියක් දේවල් දැන් ඔබට යම් දෙයක් අවබෝධ වුණා නම් මට කියන්න. ඔබ වැටිකිළියට ගියත් කෙලිනවනම්, කුස්සියට ගියත් කෙලිනවනම්, කාමරයට ගියත් කෙලිනවනම්, ගෙට ඇතුල් වෙනකොටම කෙලිනවනම්. ගෙට ඇතුල් වෙනකොට වැඩි කර ටිකක් පෑගුණොත් කෙලිනවද නැද්ද? කෙලිනවද නැද්ද? කෙලිනවද? ගෙට ඇතුල් වෙනකොට බත් ටිකක් මේ ළමයාට කවල ඉන්න තමන්ගේ දුව පොඩි දරුවට කවල ඉන්න මේ බත් ටිකක් හැදිලා බීම. දැන් ඔබ කෙලිනවද නැද්ද? බත් පෑගෙට පෑගෙන වාදයක් ගන්න. එක්ක ඔබ කරබාගෙන ගිහිල්ලා බත්ති කටු ගාලා දාන. එහෙම නැත්නම් කට අරිනව නේද? මුන් ළමයින්ට කන්නවත් දාන්න, කවන්නවත් දාන්නේ නැහැ. මං කවන වගේට එක බත් ඇටයක් හැරෙන්න දෙන්න මුන් බලහම බත්තික විහිරුව නැවතන. වහුරලා ආදි වශයෙන් කියනවද නැද්ද? ඉතින් බින්දුනේ ඔබ ගෙට ඇතුල් වෙන කුණක් කියනවා. ඔබ ගේට්ටුව ගාවට එනකොට බින්දුනේ මේ ගේට්ටුව වහලා ඇරලා තියෙන ස්වභාවයකට ඔබ කෙදෙනවා. මම මේ කියන ඒවා සිහි කර කර බලන්න. මේ මොන කරුමයක්ද මේ තෙලීම මහ දුකක් නේ. මේ අනිත්‍යතාවය කියන්නේ මේ මහ තෙලීමටද? ඒකනේ සිංහතනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය බලන්න කිව්ව අනුලෝමක් ශාන්තියට එන්න නම් සම්මත්ත නියාමයට එන්න නම් නිවනේ නිත්‍ය දුක් අත්ත ස්වභාවය බලන්න කිව්ව නිවන නිත්‍යයි කිව්වේ ඇයි නිවන මක්කෙන්නේ නැති නිසාද දෙලින දෙයක් නැති නිසා නිවන තුල දෙලින්නේ නැති නිසා බලන්නක හැම දෙයක් නිසා මොහොතක් නැහැ පෙන්න කියන්නේ මේ පෙරණේක නවත්තන්න නම් අපි සංකාර කරා අභිසංකාර කළා ඔන්න බලන්න දැන් මේ මෙන්න සියුම් පැත්තට ආය යනවා දැන් පෙළෙන එක නවත්තන්න නම් මොකද කරන්නේ අභිසංකාර කරන්න අභිසංකාර කරනකොට එක පැත්තකින් අභිසංකාර දුක්ඛේ ජනිත වෙනවා සංකාර දුක්ඛේ කියන එක ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකො අභිසංකාර කරද්දී තින්නුතේ අර තෙලීමෙන් නිදහස් වෙනව නේද එහෙනම් තෙලීමෙන් නිදහස් වීමට කියන්නේ නම් මොකද ආස්වාදේ පෙරීමේ නිදහසීමල කියන නම මොකක්ද කියන්නේ තියෙන්නේ ආස්වාදේ ඒ හැරෙද්ද වෙන කියන්නකො මට ආස්වාද දැනක දෙයක් නෝදි මොකක්ද ආස්වාදේ කියලා කියන්නේ තියෙන්නේ ආස්වාදයක් කියලා කියන්නේ තමන් පෙරීලා ඉවර වෙලා ඒ පෙරීමේ නිදහසීමක ඒ හැරෙද්ද වෙන ආස්වාදයක් මේ ලෝකේ නැහැ ඔය ආස්වාදයෙන් මේ මොඩ මනුස්සය නැන්නේ මේ මොඩ සත්‍ය ආස්වාද ජනකයි කියලා ඇහිලා යන්නේ පිටුදී ඔන්නෝ කියපු ආස්වාදේ යම් කිසි දෙයක් නිසා පෙරීලා ඕකෙන් නිදහස් වෙන වෙලාවට හරි ආස්වාදයි එහෙම නැත්නම් අසත්පුරුෂ රැලක් විදිහ තමන්ගේ හිතේ දෘෂ්ටි හදලා තමන් පෙළිලා ගියාට පස්සේ ඔය පෙළීමේ නිදහස් වෙන්න අභිසංකාර කරද්දී තියෙන මහා ආස්වාදයයි උදාහරණයක් ගමු ඕකට කියන කොහේ හරි තියෙන හෝටලයක් ඔයාල තියෙන හොඳ හෝටල් එකක් අරු පහේ හෝටල් එකක් තියෙන දැන් හරි මේ අසත්පුරුෂ බිරිසක් ඉන්නේ තියෙන්නේ ඔළුවට දාලා ලොකු දෘෂ්ටියක් හදනවා මේ හෝටලෙට යන්න ඕනේ. දැන් පෙළෙනවා පින්වතුනි මේ හෝටලෙට යන කල. දැන් ඔය පෙළීමෙන් නිදහස් වෙන්න නම් මේක මොකද්ද කරන්න ඕනේ? දැන් අභිසංකාර කර කර කොහොම හරි ඔය හෝටලෙට යනවා. ගියේ ගමම මොකද වෙන්නේ? අර පෙළීමෙන් නිදහස් වුණා නේද? අන්න එතකොට හරි ආස්වාදයි. ඔය හෝටලෙ ඉඳන් ගියොත් මාසයක් ආස්වාද වෙයි. ට්‍රිප් යන්නේ ආස්වාදද නැද්ද කියලාද? උත්තරය දෙන්න දැන් මාත් කතා කරමු. ත්‍රිත්‍යණේක ආස්වාදද නැද්ද ආස්වාදයි ඇයි ත්‍රිත්‍යණේක ආස්වාද කොහොමද ත්‍රිත්‍යණේක ආස්වාද වෙන්නේ තිගදී ත්‍රිත්‍යණේක ඔබට ආස්වාද වුණාද ඔය ටුවරිස්ට් ගයිඩ් ලයින්නේ ඔය ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්ගෙන් අහන්නකෝ ඔය ටුවරිසම් කරන ඉන්න ගයිඩ් කරන අය ඉන්නේ ඒ කෙනෙක්ගෙන් අහන්නකෝ ත්‍රිත්‍යණේක ආස්වාදද කියේ ආස්වාදද කියන්නේ ඒක ත්‍රිත් නියන්නේ ඒක ත්‍රිත් නෙමෙයිද ත්‍රිත් නියන්නේ ආස්වාද නේ එහෙනම් ත්‍රිත්‍යණේ කොහොමද ආස්වාද වෙන්නේ ත්‍රිත්‍යණේක ආස්වාද වෙන්නේ ඇයි රස්තාවල් කරලා පිළිපිලි ඉන්න අයට තියෙන ත්‍රිප් එකක් කරනකොට හරි ආස්වාද ඕක තමයි තමයි සේනසුරාද දවස් වලට ආස්වාද ඇයි ඇයි සිකුරාද ආස්වාද නැත්තේ ඇයි බ්‍රහස්පතින් ආස්වාද නැත්තේ ඔබට එපාම කරපු දවස් මොකද්ද තියෙන්නේ ජීවිතේ සඳුදා ඒක තමයි තමයි ඔබට එපාම කරපු දවස් තමයි සඳුදා ඇයි එදා තමයි දෙලින්න පටන් ගන්නේ පෙළීමේ නිදහස් වෙන්න කවද? සෙනසුරාදා. ඒක නිසා මොකද ප්‍රියතම දවස මොකද? සෙනසුරාදා. හැබැයි සිංහලයේ ওই දවස් එකක්වත් සීයිද මේ මොකද මේ මොකෙමේ තියෙන්නේ? යම් තැනක පෙළීමක් හටගත්තා නම් ඔන්න ඒ පෙළීමේ නිදහස් වෙන එකට කියනවා බිමදින ආස්වාදය කියලා. එහෙනම් දැන් හොඳට බලන්න සිංහලයේ අනිත්‍ය නිසා අනිත්‍යයි කියන්නේ මේ පෙළීමට. එහෙනම් හැම වස්තුවක් නිසා ඕක කෙරෙනවනේ. ඔන්න ඒ පෙළීමෙන් යම් නිදහස් වෙන්න අභිසංකාරයක් වැඩුවනම් ඔන්නෝ අභිසංකාර වැඩිම නිසා ආස්වාදයක් එනවා මිනිස්සුනි මේ මුලා දෘෂ්ටි වලටපත් වෙච්ච මිනිස්සු හිතනවා මෙන්න මේ ආස්වාදේ මේ තෙලීමේ නිදහස් වීම හරි ආස්වාදයි කියලා ඒ ආස්වාදයේ දුන්නේ මේ වස්තුව කියලා වස්තුව දැනෙනවා රූපස්කන්ධය උපාදාන කරගන්නේ ඔන්නෝ ඒ ක්‍රියාවලිය තුළ රූපේ නිච්ඡද අනිච්ඡද රූපේ නිච්ඡද අනිච්ඡද අනිච්ඡයි ඔබ වශයෙන් මේ පවතින රූප එකක් හරි කියන්න මට තියෙනවනේ ඔබ වශයෙන් මේ පවතින රූප එකක්වත් තියෙනවද ස්ථිර රූප එකක්වත් තියෙනවා විපරිණාමයට යන්නේ නැති රූප එකක්වත් තියෙනවා අන්‍ය ස්වභාවයට පත් වෙන නැති රූප එකක්වත් තියෙනවා එහෙනම් මේ රූපේ ඔබ වශයෙන් මේ පවත්වන්න බෑ නේද ඒක ඒකාන්තම විශ්වාසය නේද ඔබට එහෙනම් රූපේ ඔබ වශයෙන් මේ පවත්වන්න බැරි වීම නිසා පින්නේ ඔබ කෙලිනවද නැද්ද හැම මොහොතකම රූපයක් නිසා ඔබ පෙලෙන්න පටන් ගන්න නැද්ද එහෙනම් ඒ රූපේ නිසා පෙලෙන්න පටන් ගනිද්දී ඒකෙන් නිදහස් වෙන්න අභිසංකාර කරනකොට ඔබට ආස්වාදද නැද්ද ආස්වාදේ ඔය ආස්වාදිය ආවි මොකෙන් කියලාද හිතෙන්නේ එතකොට මොකෙන් කියලාද හිතෙන්නේ අර රූපේ නිසා ආස්වාදාව කියලා හිතෙන්නේ ඒක නිසා මොකද වෙන්නේ කියලා රූපෙට ඇදෙන්නේ. ඔන්න රූප උපාදාන කරගන්න හැටි. අගේට තියෙන රූපස්කන්ධ රූප උපාදානස්කන්ධ කරගන්නවා ඊට පස්සේ. මොකද මේ විදිහේ හැම මොහොතකම අපි බලන්නේ මෙලිලින් ඉඳන්. ඔබට පුළුවන් ද පිළිපෙලි ඉන්න. දැන් භාවනා කරන ඔබ ඉඳගත්තට පස්සේ ධනිත නවා ගත්තාම ඔන්න ටික වෙලා කරනොත් ධනිත රිදෙයි. ධනිත රිදිලා රිදිලා රිදිලා රිදිලා රිදිලා යම් මොහොතක් එනකොට පින්වදින ඔබට භාවනාවට වඩා දැන් මොකද ඔලුවට එන්නේ? අර ධනිත රිදෙයි. මේ ප්‍රායෝගිකව දකින්න මේ හැමදේම. එහෙනම් අන්නේ එන්නේ ඒ නැගිලා ආපු. ඒ රිදී මම ඔබට වේදනාව කියන්නේ නැහැ. මම ඔබට වේදනාව කිව්වොත් ඔබ බැරිලි පැත්තකට හරව ගන්නවා මේ. වේදනාව කියලා කියන්නේ විදෙනවට විතරක් නෙමෙයි. වේදනාව කියන්නේ මහ ගැඹුරු පරාසයක් වේදනාව කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔය රිදෙනවා. අන්නේ රිදෙනවා කියන වචනේ පාවිච්චි කරනකොට වේදනාව දෙනවා කියලා කියන්නේ නැතු. එහෙනම් රිදෙනවා. දැන් ධනිත් ඔබට රිදෙනවා. මේ තුලින් ඔබ අවබෝධ කරගන්න මේ දේ. ධනිත් රිදෙනවා කියන්නේ කියන දේ ඔබ පෙළෙනවා නේද ධනිත් නිසා මේ හොගා. එහෙනම් මේ පිළිපෙළි ඉන්න වෙලාවේ දිනුනේ ඔබට හැම ඉක්මනටම කරගන්න ඕනේ දේ මොකද? මොකද ඉක්මනටම කරගන්න? පිළිපෙළි දාන්න. ඉක්මනට කමුල දිග අරගන්න ඕනේ. ඒක නිසා භාවනා කරනකොට ඔක්කොම පැත්තකට දාලා මොකද කරන්නේ? ඉක්මනට කමුල දිග අරගන්න. දැන් කමුල දිග ඇරියට පස්සේ ආස්වාදයි නේද? ඔව්. ඒ දිගාරින මොහොතේ ඔබට ආස්වාදයි. ඉතින් එහෙනම් දිග අරගෙන ඉන්න බැරි. ටික වෙලාවකට නායි මොකද වෙන්නේ? දැන් දිග ඇරීම නිසා පිළිනව නේද? ඊට පස්සේ මොකද කරන්නේ? අභි සංකාරයක් නැගලා ආයි අකුල ගන්නවා. ඕක තමයි සපාරද. දිග අරගන්නවා අකුල ගන්නවා. එහෙනම් දිග අරගෙන ඉන්න මොහොතක අකුල ගනින්දි ආස්වාදයි. අකුලගෙන ඉන්න මොහොතක දිග අරින්දි ආස්වාදයි. එහෙනම් දිගින් දැන් මට කියන්න අකුලන එකද දිග අරින එකද ආස්වාද? දැන් ඔබ ඇලෙන්න ඕනේ මොකටද? අකුලන එකද ඇලෙන්න ඕනේ දිග අරින එකද ඇලෙන්න ඕනේ? ඔබ හොඳට තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ මේ මේ මේ ධර්මයේ හැංගෙන්න දෙයක් නැහැ. යථාර්ථය තථාගතයන් වහන්සේ මේ මේ මේ හදපු ධර්මයක් නෙමෙයි මේක. තථාගතයන් වහන්සේ නමක් කියන කියන්නේ පිටුතින් ලෝකයේ තියෙන යථාර්ථය ලෝකෙට පෙන්න පුස්තකය. එච්චරයි. ජේසුස් වහන්සේ ප්‍රොෆට් මොහොමඩ් ඔය ආදි වශයෙන් මේ හිටපු උත්තරිය තමන්ට පුළුවන් හරියට දෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඊට වඩා තව ටිකක් එහාට ගිය එකක් පිළිගන්න. ඔය නිවන් දකින්න කරන්නේ. ඒ වගේම මේ හිටපු ඍෂිවරු තිච්ච ඔය උන්වහන්සේට පෙන්නුවා යම් ලෝකෙට දේවල්. මේව සංඥා නා සංඥායතෙන් යනකම් ඥාන සමාපatti ලැබෙන විදිය ගැන කියලා දුන්නා. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න ඕනේ නෑ පින්වතුනි. සම්මාදිට්ඨියේ ආකාර පහෙන් දෙකක් ගන්න. ඔව් සම්මාදිට්ඨිය ගැන මම ඉස්සරහට ලොකු විග්‍රහයක් කරන්නම්. සම්මාදිට්ඨිය කියන එක පස් ආකාරයක් තියෙනවා. පස් ආකාර සම්මාදිට්ඨියක් තියෙනවා. ඔය සම්මාදිට්ඨිය ගොහම යහපත් දැක්ම කියලා බලන්නේ. මොන අපරාධයක්ද කරගන්නේ කියන ජීවිතවල. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? යහපත් දැක්ම. ඔච්චරයි. ඉංග්‍රීසි සම්මාදිට්ඨිය පස් ආකාරයි. කම්මස්සගත සම්මාදිට්ඨිය, ධාන සම්මාදිට්ඨිය, ඥාන සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය. පස් ආකාරයි. ඔය පස් ආකාරයෙන් ඉංග්‍රීසි සම්මාදිට්ඨි දෙකක් බුද්ධ ශාසනයකින් පිට තියෙනවා. එන බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ මේ දෙක ලබා ගන්න. කම්මස්සගත සම්මාදිට්ඨියට පස් වෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. එන කර්මඵල අදහන විදිහ සම්මස්සගත සම්මාදිට්ඨිය දසවස්තුක මිත්‍යාදෘෂ්ටි මිදිර ගියා නම් කම්ම එතන ඉන්නවා සම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ වගේම ධ්‍යාන සම්මාදිට්ඨියට පත් වෙනවා ධ්‍යාන ලැබලා තියෙන්නේ. හැබැයි ඥාන සම්මාදිට්ඨියට පත් වෙන නම් කවුරු පහළ වෙනවද ලෝකෙ? තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. ඥාන සම්මාදිට්ඨිය ඔබ අහලද? කතංච වික්කවේ සම්මාදිට්ඨිය. මොකද්ද මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥාන අන්න ඥාන. නැකද ඥාන සම්මාදිට්ඨිය එනද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨිය. එහෙනම් දැන් සම්මාදිට්ඨියේ තුන්වෙනි ආකාරය තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියන්නේ. එතනින් එහාට ඔක්කොම මොනවද? ඥාන සම්මාදිට්ඨි, මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියන ටික ඔක්කොම සම්බුද්ධ ශාසනයකින් ගන්න ඕනේ. අනිත් එක ඕනනම් අන්‍ය ශාසනයකින් උගන්වන්න ගන්න. එහෙනම් දැන් අන්‍ය ශාසන වල දොස් කියලා එහෙම හරියද? දැන් හින්දුන්ගෙන් ලැබිච්ච ක්‍රමවේදයක් තියෙනවා මන්ත්‍ර ශාස්ත්‍ර අරව මේවා කියනවා. ඒක හින්දුන්ගෙන් ලැබුණ මොකද? ඔය හින්දුන් දර හින්දුන්ගෙන් ලැබෙන කන්නේ මේ ලංකා ජීවිතේ බොහොම සාරයට තිබිච්චවද? හරි හින්දුන්ගෙන් ලැබුණා කියලා කියන්නේ කවන්නේ කියාගෙන කියද? නිවන් දකින්න ඕක කාලේ වෙන්නේ නැති නිසා ඔවට තරක කළ වැඩක්. ඔය ඍෂිවරු ලංකාවෙත් පහළ වුණා. නැතුවලි. පහළ වෙලා ඔය මහා ධර්ම මොනවාද ඔය කියපු? ඔය කියන ශාස්ත්‍ර ක්‍රමවේද ඔක්කොම මේ ලංකා දීපේ හිටපු වැඩියන්ට දුන්නා. ඉන්දියාවේ වැඩියන්ට දෙන්නේ නැති, යුරෝපයේ හිටපු අයට දෙන්නේ නැති කියලා මේ පැත්තේ පහළ වුණා කියලා හිතාගමු. ලංකාවේ තියෙනවා මේ සිංහල වෛද්‍ය ක්‍රමයක්. ඒක ආයුර්වේදයේ නෙමෙයි. සිංහල වෛද්‍ය කොන්නේදයක් ලංකාදීපේ තුල තියෙනවා. ආයුර්වේදය කියන්නේ ඒකට නෙමෙයි. ඒක ඕගෙන කතා කරන්න වැඩක් නැහැ. එහෙනම් බිංගුතුන් යන්නේ සාසන වලට දොස් කියලා කියන්නේ යන්නේ සාසන වලදී ඔය Hinduගෙන් ලැබුණයි කියන ඔය මන්ත්‍ර සාහස්ත්‍ර ගම්බේද වල ආදාරණ පිළිසඳ පුළුවන් ඉතින් කම්මස්සගත සම්බන්ධයෙන් ඉඳපත් වෙනවා. කර්මඵල අදහන් බැරිද? මේ සත්‍යය මතු උපදිනවා කියලා හිතාගන්න බැරිද? අතීත භවයක් නැත අනාගත භවයක් නැති කියන දන්නට වැටෙනවා නේද? නෑ. එහෙනම් බිංගුතුනි කාටවත් දොස් පරොස් නැගන්න ඕනේ නෑ. හැම දෙයකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අන්නේ දේ ඉගෙනගෙන මේ ගමන යන්නයි තියෙන්නේ. කිසිම තැනක් අල්ලන්න යන්න එපා. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන අල්ලන්න එපා කිසිද. දැන් ඇල්ලුවොත් දුකයි කියලා වැටහෙන්නේ නැද්ද? යමක් Taman කැමති වශයෙන් තියන්න ගියොත් ඒ මහා ඉන්ද්‍රක් නේද Tamanට උදා වෙන්නේ කියන්නේ. ඒ මොහොතේ පෙළිනව සංකාර දුකෙනු පෙළිනව විපරිණාම දුකෙනු පෙළිනව යමක් ඇල්ලුවොත් අතෑරලා හිටියොත් මොකද? දැන් ඔබ ඉන්නේ අතෑරලා. දැන් අතෑරලා නම් ඉන්නේ. දැන් මේ පෙට්ටිය නිසා ඔබ ඔහොම ඉන්නේ. දැන් මේ අයිනේ තිබුණ දැන් වැටෙන්න ඕනද වෙන දින මේක පෙට්ටිය නිසායි ඔබ ඔහොම ඉන්නේ. පෙට්ටිය නැතුව ඔබගෙන් ඉදර තියෙන වටිනාම වීදුරු බඩුව මම ඔහොම ගෙනල්ලා තිබ්බොත් එහෙම. ඔබ තුම් බින්ම අර මේ කෙරෝලේ ඉන්න මහත්තයේ තුම් බින්ම මැනගෙන මෙතන දෙන්නේ ඔක අල්ලගෙන. ඇයි ඒ? බෑ වැටෙන්න දෙලෙනවා. මේක තියෙන කම්පෙලෙනවා. ඔබ හිතලා බලන්න ළමයා පරිවෙල් පහක් ඉදර තියෙන තැනට මේ පොඩි ළමයා දරගාගෙන යනවා. අම්මා කුස්සිය කෙරෝලේ ඉඳලා දකින්න ඕක. ළමයා පොඩ්ඩක් මේක ඉස්සරහට වැලිනවා. දැන් මේ වැටෙන්න ඕන්න නෙන්න. අම්මාගේ තෙවීම ගැන රචනාවල් ලියන්නේ ගෝ පිටු කියන් දියයි. හිතර බලන්න. දැන් පුදුම තෙවීම ගැන දෙන්නේ. තෙලි පෙවී දුවගෙන ඉන්නේ. ගෑක් ගහගෙන දුවගෙන ඉන්නේ මර රතෝලේ තියාගෙන දුවගෙන ඉන්නේ. තියෙ මගේ හින්ද නේද? අල්ලපු ගෙදර ළමයා ඔහොම ඉන්නවා. මනුස්ස කමන දුවයි. හැබැයි අර තරම් තෙලි. මේ ඔක්කේ නපාරේ. එහෙනම් ඇල්ලුවොත් ගිනි නේද? ඒක ආය අහන්න දෙයක් තියනද මේක දෙන්නේ ඇල්ලුව ගිනි නේද? එහෙනම් ඇල්ලුව ගිනි නම් බින්දුනේ කිසියක් අල්ලන්නේ නැපා. මේ ආගම ඒ අල්ලන්නේ නැන්නේපා. මේක අල්ල ඒකත් අල්ලන්නේ නැපා. මේක අල්ල මේකත් අල්ලන්නේ නැපා. ධර්මේවත් අල්ලන්නේ නැපා. ධර්මේ දින අල්ලන්නේ නැහැ. නෑ ධර්මේ දින්නේ මේ ධර්ම අවබෝධ කරගෙන මෙතනින් මිදෙන්න යන්නේ. ධර්මේ අල්ලගත්තයි අනාගාමී ඵලෙදි හිර වෙනවා. බුදුහාඳුරන්ව අල්ලගත්තයි අනාගාමීත්වෙන් හිර වෙනවා. අරියත් එන්න බන්නේ නැහැ ඒ අය. එහෙනම් පින්විතේ මේ ඇල්ලුවොත් ගිනි. බුදුන් වහන්සේ වහරි ඇල්ලුවා නම් ගිනි. එහෙනම් කිසිවක් අල්ලන්න යන්න එපා, කොටු ගහ ගන්න යන්න එපා. මේ ගොඩාක් පිරිත් පින්විතේ මේ අපිට මේ දැන්ට මේ ආරංචි ඉන්න එක එක විදියට. එක එක විදියට කල්ලි ගැහෙනවා. ආරහාඳුරෝ තමයි ආමේහාඳුරෝ තමයි හොඳ කීකේ කල්ලි ගැහෙනවා. කල්ලි ගැහෙන එක නෙමෙයි මිනිස්සුනි මේ මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුනි මහා මෝග පුරුෂයෝ වැඩි හරියක් ඉන්නේ මට නම් තේරෙන්නේ මේකයි තමන්ගේ වැඩේ කරගන්නේ නැතුව අනිත් මිනිසුන්ට කත් ඇදගෙන ඉන්න පිරිසින් අපිට හිතවත් වැඩ කරන හැම කෙනෙකුටම මම කියන්නේ මාව අල්ලන්න එපා ධර්මිය අල්ලන්න එච්චරයි මාව ප්‍රොමෝට් කරන්න එපා මගේ ෆොටෝ ගහගන්න එපා ගහගෙන Facebook වලට දාන්න එපා ඔබ දැකලා නැහැ නේද හොරෙන් ගහගත් එකක් තිබුණොත් හැරෙන්න දිනුදුනේ කිසිම කෙනෙක් ඒ වට ඉඳ තියෙන නැහැ. මහා සංඝයාගේ ෆොටෝ එකක් ගන්න. තරගෙන ඉන්ටර්නෙට් එකේ බලන නරලේ ගහගෙන කන්නාඩීකින් බලන්න හැමදාම. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මහා සංඝයාගේ. මහා සංඝරත්නය කියලා කොටසක් ඉන්නවානේ. ඔබ බිම්වතුනි මෙතනට ගෙනල්ලා පූජා කරන්න පිළිකර මාව අරමුණු කරගෙන පූජා කරන්න එපා. ඒකෙන් ඔබට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ නැහැ ඕවා. සංඝය ආරමුණු කරගෙන පූජා කරන්න පිළිතුරු මහා සංඝරත්නයක පාවිච්චි කරයි. සංඝයාට පූජා කරන්න. අතගහන මං ගන්න සංඝරත්නය වෙනුයි. සංඝයාට පූජා කරන්න. මේ උත්තම වූ වික්ෂු සංඝයා වහන්සේටම පූජා කරමින් කියලා පූජා කරන්න. ඒකයි කරන්නේ තියෙන්නේ. එහෙනම් මේ කාවවත් මේ ප්‍රොමෝට් කරන වැඩ පිළිවෙලදී ඉන්න එපා ධර්මයේ ප්‍රොමෝට් කරන්න. අහවල් හාමුදුරුව තමයි ධර්මයේ හරියට කියන්නේ කියලා ඒ හාමුදුරුවම ප්‍රොමෝට් කරන අන්තිමට. ඊළඟට ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ආ, පරියන්නේ නැහැ එතන. යන්න ඕනේ අතනට. ගිහලා ආයි ඒ පුරුද්ද තමයි කරන්නේ. ඉතින් අපේ තැන් වලටත් ඇවිදින්න පින්විතින් මේ අපි වාසය කරන්නත් ඇවිදින්න එහෙම පුරුදු ගන්න යනකොට ඒ පිරිසු මහාම අපි කියන්නේ. අනේ මේ ධර්මය අල්ලගන්න. මේ ඉතරයින් අතර වෙන්නේ. සංඝයා කියන දැනින් අතර වෙන්නේ. ආයි මේ අපි වල්ලන්න යන්න එපා. ඉංග්‍රීසි සංඝයා වහන්සේලා කියලා කියන්නේ ඉංග්‍රීසි මේ ගිනි බෝල වගේ જાතිය. හොඳට හිටියොත් හොඳයි. නරකට හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? මහා පිච්චිල්ලකින් පිච්චෙනවා. එක මිනිස්සෙක් පන්සලකට ගිහිල්ලා තිබහ නිසා ෆැමිලි ගෙඩියක් කපාගෙන දිවුවා. රාත්‍රියේ මේ මිනිස්සයා නිදාගන්න යනකොට ෆැමිලි හොරා කියලා මේ නිදාගන්න දෙන්නේ නැහැ. නිදා ගන්නම බැරි දැන අන්තිමට ගිහිල්ලා ඒ සමාජිකත්ව ඉන්න හාමුදුරුවෝ මේක ප්‍රකාශ කළා මේ පන්සලේ. ඒ උත්තරේ බලලා මේ ඇහුවානේ මේ ඔබ මේ පන්සලෙන් තැන්නේ ගෙඩියක් කියලා. ඊළඟට ඕකෝල් මට දීපහෙන් මම බිව්වා කියලා. ඉතින් සාංගික දේවල් ඇල්ලුවේ ඇයි සාංගික අවහන්සකින් අහන්නේ? මේ දිනවල මේ තැමිලි වල්ල පූජා කරලා තියෙන යම් කිසි ඥාති ප්‍රේතයෙකුට මේ කරපු අනුමෝදනාව. ඒ ඥාති ප්‍රේතයාට මේ අනුමෝදනාවක් කියලා හිතෝ මේ පූජා කරලා තියෙන තැමිලි වල්ලෙන් තැමිලි ගෙඩියක් අඩාගෙන මේ කපාගෙන දීලා තියෙන මේ මහත්තයා. වැරද්දක් කළාම නෙමෙයි. ඒක කියන්නේ මේ සාධනික දේ හරි ගිනි. හරි පරිස්සම් හිතේ අඳුරු කරා. අන්තිමට ඒ උත්තරයක් ඉවර මේ තැමිලි වල්ලක් අරගෙන ඉන්න අරගෙන ඇවිල්ලා බුද්ධ පූජා සහිතව තියෙන ඒ දිනු මේ ගිරිවර පින්මේකට මේ අනුමෝදන් කරලා ඒකෙන් නිදහස් කරන්න කියලා. එහෙම තමයි කරන්නේ. ඒ තැමිලි වල්ල පූජකලේ සංඝයා වහන්සේත් නම් ඒකේ අයිතිය තියෙන සංඝයා වහන්සේට බලන් ඉන්න සංඝයා වහන්සේ නම මොනකන් ඒක. ඒ තුලින් බිහිවන මොදන් වෙන දේ. ඒකයි මම ඔබට කියන්නේ දෙවිදේ මේ ඔබට පේන ලෝකේ හරි පොඩ්ඩයි තියෙන්නේ. නොපෙනෙන ලෝකේ මහ විශාලයි. ඒ නොපෙනෙන ලෝකේ මහ විශාල දේවල් සිද්ධ වෙනවා පුදුමාකාර පිළිමක ඒ පිළිසෙ ඉන්නේ. ඔබට ඒකයි කියන්නේ එතනට යන්න හදාගන්න එපා. තව කෙනෙක්ගේ පිනෙන් ජීවත් වෙන්න හදාගන්න එපා. තමගේ පින සකස් කරගෙන තමගේ වැඩේ කරගන්න. මේ කරගන්න පුළුවන් ඒ වෙලාවයි. ඉතින් මේ ලෝකේ යථාර්ථයේ තෙනිපෙනී තියෙනවානේ. ඉතින් මේ දේවල් හරි පරිස්සමින් අසුරු විසඳ ගන්න. විෂ්ණුන් වහන්සේලා සමගින් මෙතන අපේ තුලින් ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පන්සලක ගිහිලා කොහොමද හාමුදුරනේ දැන් තේමින රබල් දෙන්නේ එහෙම බහැලලු නේද? කෙදින්ම ගිනි අපායේ ජොලුවෝ. හිතාගෙන ඉන්නේ නම් එහෙම වෙන්නේ නැහැ කියලා. බලන්නකෝ වෙන දේ යන්නේ මට. මා උජාරුවෙන් ඉඳලා තියෙන්නේ මේ සද්ධර්මයේ නැගින්න වෙලාවක ඒවට නැගින්නේම නොදී කටයුතු කළොත් එහෙම. කොහෙන් අතර වෙන්නේ දන්නේ කියලා. ඒකයි ස්වභාවය. ඔබ අහුවෙන්නේ මම ඔය කිසි දෙයක්. මම ඔබට කියන්නේ කිසිම හාමුදුරුවෝ නමකට දෝෂාරෝපණය කරන්න එපා. කවුරු කොහොම කිව්වද? ඔබ මගෙන් එක දවසක් හරි සත්‍ධර්මයේ ශ්‍රවණය කළා දිනන අන්නේ දේ විතරක් කරන්න ඔබගේ පරිසරයට කියන්නේ. කිසිම භික්ෂුන් වහන්සේ නමකට දෝෂාරෝපණය කරන්න එපා. ඔබට කෙනෙක් ඇවිල්ලා කියයි අහවල් පන්සලේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම එක්කෙනෙක් කියනවා. කට කියාගෙන ඉන්නේ. එයාට ඕනේ හක් කියාගන්න. අනුමෝදන් වෙන්නේ යන්න එපා ඒක. සිංහදෙනි ශික්ෂාපද හතරක් කඩනවා එක ශික්ෂාපදයක් රකින්නවා නම් ඒ ශික්ෂාපදේ රකින්න එක නිසා ඒ පුද්ගලයා උතුම්. අනේ උතුම් ගුණේ විතරක් සිහිපත් කරන්න හරි හතර කඩන එක ගැන සිහිපත් කරන්න යන්න එපා. මේ ඔබේ හොඳට කියන්නේ. මහා විනාශයක් කරගන්න එහෙම නැති වෙනවා. පතාගතයන් වහන්සේ දේශනා කළා දීන සිංහදෙනි කාසාව කණ්ඩකයක් කහනූලක් බැඳගෙන දඩේම යන කාලයක් ඇයි කියලා මේ සාසන. මේ කාසාව කණ්ඩකයට සාරිපුත්‍රයන් වහන්සේව දීපත් කරලා දෙන දානීය මහත්තයයි මහණිසත්යයි. එහෙනම් ආයි කිසිම කෙනෙකුට මේ සම්බුද්ධ සාසනයේ මේ වැඩ වාසය කරන කිසිම භික්ෂුන් වහන්සේ නමකට දෙවිද නැගිට දෙක් කරන්න යන්නේ. පරිස්සමින් ජීවිතය ගත කරන්න. අසත් පුරුෂ බිරිඳ ඕනේ තරම් ඇවිදලා ඔබට දුස්තිදායි. අර හාමුදුරුවෝ කතා කරන්න හැටි මේ හාමුදුරුවෝ කියන කතා ආදී වශයෙන් දේවල් ඔබට දායි කියනවා. කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ කිව්වද ඔබ ඔබගේ පාඩුවේ. ඒවට අතපත් දාන්න යන්නේ. ඒ වගේම තමන් ඇතුළු විසුරු කරන පිරිස් ගැන පරිස්සමෙන් ඇතුළු විසුරු කරන්න මේ ධර්මයේ අහන පිරිස් හැමතැනම ඉන්නවද? අපේ මහත්තුරු කියනවා පිරිස් මේ දවසකට දීදී 500 600 print කරනවලු දවසකට. අපේ මහත්තුරු කියනවා දරා ගන්න බැරිලු දැන් සීඩී යන ප්‍රමාණය ඒගොල්ලන්ට ගහ ගන්න බැරිලු. ඉතින් තව තව පිරිස් සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ සීඩී ගහ බෙදනවා. ඉතින් මේ හැම නැනම මේ ධර්මයේ ප්‍රචාරය වෙනවා. ප්‍රචාරයේ ජීවිතේ මිනිස් මාර්ග බල ගන්නවා. මේ සද්ධර්මයේ යථාභූතව අවබෝධ කරගත් අයට සෝතාපන්න ඵලය ලැබෙනවා. එහෙනම් සමහරව බස් එකේ යනකොට බස් එකේ අල්ලපු මේ කකුල වැදින ඉවරලා ඔබ රණ්ඩු වෙන්න ගියොත් එම බැන්න තියෙන සමහර සෝතාපන්න ආදසාවේ සුදු වෙන්න පුළුවන්. කොහොමද ඔබ දන්නේ? ඒතරම ආර්ය උපවාදයක් නේද? ඔය සමහර හාමුදුරුවෝ ඉන්නවා කියන දේ බොහොම සින්වත් උත්සමයි. උන්වහන්සේලා ගාවට ගිහිලා පොකුරු හැදෙනවා. ඔය අද මේ මිනිස්සු අර මෝක පුරුෂ කියන පිරිස් ටිකේ ඉන්නවා. ගිහිල්ලා අර හාමුදුරුවන්ව බදා ගන්නවා. මොකද ඉතියේ වෙන හාමුදුරු කෙනෙක් ගාව. ඒ හාමුදුරුවෝ ගාව ඉන්නකොට ඒ හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් ඈත සර්කල් එකේ හිටියි. ඔය හාමුදුරුවෝ ගාව සර්කල් හැදෙනවානේ, රවුම් හදා ගන්නවානේ. මේ ළඟම පිරිස. ඊට පස්සේ තව රවුමක් ඉන්නවා. ළඟ පිරිස කවදා හරි අයින් වෙච්ච දාතේ අපි තමයි ලොක්කු කියලා ළඟට එන්න බලා ගන්නවා. ඉතින් එයා තෙලිපෙලි ඉන්නෝ, අනේ මුන් මැරින්නේ නෑනේ, මුන් දාල යන්නේ නෑනේ, අනේ මැරින්නේ නෑනේ, දාල යන්නේ නෑනේ කියනවා. ඒ අනිත් දැයිනේ තියෙන්නේ. ඒ දෙයි තව පිළිමත් දෙමුම් සර්කල් එකක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? මේගොල්ලන්ට සලකන්නේ නෑ, ඇතුලේ සර්කල් එක තමයි දැන් තියෙන්නේ. ඒක නිසා මේගොල්ලෝ හැමදෙස්සෙම බලන් ඉන්නේ මොකද්ද? කොතනද හරි පැනගෙන එතන සර්කල් එකක් හදාගන්න. කොහෙන් හරි හාමුදුරුව කෙනෙක් ආපු ගමන් මොකද කියන්නේ? අතනින් පැනල ගිහින් ඒක ඇතුලේ සර්කල් එක හදාගන්න රවුම. දැන් අපි තමයි දැන් මේ හාමුදුරුවගේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දෙවියන් ඒ හාමුදුරුවන්ගේ පිරිස් කියේ මේ පිරිස් ඒ හාමුදුරුවන්ව ප්‍රොමෝට් කරනවා. මේ ප්‍රොමෝට් කරනකොට ඔතන ඉන්න පිරිස් ඉන්නවා හරි මෝඩ පිරිස්. මේ පිරිස් මොකද කරන්නේ? දෙවියන් එකපාර ඔය අන්තර්ජාලයට හරි කොහෙද හරි නිදහස් කරනවා මේ උත්තමයා රහත් වෙලා කියලා. දැන් මොකද වෙන්නේ? මේ උත්තමයා රහත් වෙලා කියලා ප්‍රචාරය කළාට පස්සේ ඕක දකින්න අනිත් මෝඩ පිරිස් මොකද කරන්නේ? අර උත්තමයාට දුක් කියනවා. මොන රහත්ද? ඔය රහත් නෑ, ඔය මේ මෙහෙමයි මෙහෙමයි කියකිය දොස් කියන. තිනුනේ රහත් නැති වෙන්න පුළුවන්. සෝතාපන්න හරි ඇති නේද? දැන් වැඩේ වරද්දගත්ත නේද? දැන් කාටද මේ දොස් කියන්නේ? සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට නේද? මේ මහලන් මේ මෝග පුරුෂයෝ මහා මෝඩ යක්කු කින්දුනේ මේ ලෝකේ ඉන්නේ. හැම කෙනාටම වලකපනවානේ. අර උත්තම සෝතාපන්න ආ සිංහදී සෝතාපන්නේ කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ උත්තමේ, මේ මහා දුක් කඳක් කෙලවර කරපු උත්තමේ. අරියක් නොවෙන්න පුළුවන්. කට ඇරිය කාට විරුද්ධද? සෝතාපන්නේකට විරුද්ධව, සකදාගාමී උත්තමේකට විරුද්ධව, අනාගාමී උත්තමේකට විරුද්ධව කට ඇරලා තියෙනවා. අරියක්ද තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ මුලාවෙන් කියනවා, නැත්තම් ප්‍රෝඩාවෙන් කියනවා, මොකක් හරි ප්‍රෝඩාවෙන් නම් කියන්නේ නැහැ. මේ ඒ උත්තමිය කියන කතාව නෙමෙයි. උන්වහන්සේලා කියන්නේ නැහැ මං අරහත් කියලා. මම කියන අය ඇති. බොහෝ දෙනෙක් කියන්නේ නැහැ. ඉතින් අර කොහේ ළඟ ඉන්න කෙනෙක් කියලා දොස් තුන් කලෝ කියලා දා. කියලා දාපු ගමන් අර වටේ ඉන්න කිරිස් මොකද කරන්නේ? හෝ කාල දොස් කියනවා. ඉතින් ගෙඩි පිටින් අපායන්නේ. ඒක නිසා පිටින් මං ඔබට කියන්නේ බක් කන්න විතරක් කට අරින්. ඒ හැරෙන්න එක මොහොතක්වත් ඔය කට අරින්න එපා. හරියට පරිස්සම් වෙන්න තිබුණේ මොකද හේතුව? නැත්නම් අපි මේ ගිරිය කඩාගෙන ඔබට දහම් දෙතනෝ ආර්ය උපවාද වලට ලක් වෙච්ච කිරිත් ඇවිදින ඔය කඩපලියකින් ආගෙ දින්න තේරෙන්නේ නැහැ කියන කිරිත්. ඒකෙන් පීඩාවටපත් වෙන ඔබ නෙමෙයි. පීඩාවටපත් වෙන්නේ කවුද? අපි. ඇයි? අදිස්ථාන කරගෙන මේ අප්‍රමාණ ධෛර්යයක් ගන්න ඇති කරගෙන ගොහා අදිස්ථානයක් කරන මේ ධර්මයේ පිහිටන්න ඕනේ, මේ මාර්ගඵල ලබන්න ඕනේ කියන ඉඳගෙන පැය දෙක තුන ධර්ම දේශනා කරන. අනේ කොහෙද ගිහිල්ලා ආර්ය උපවාදයක් කරගෙන ඇවිදින්නේ? ඒ නිසා තමයි තියෙන දේශනාව පටන් ගන්න කලින් මම ඔබට කියන්නේ මේ අදිස්ථාන කරන්න කියලා. මේ යම් ආර්ය උපාලයකට ලක් වෙලා ඉන්නවනේ, මේ මහා ආර්ය උත්තමිය මට කමා කරන්න කියලා. මොකද ආර්ය උපාලයකට ලක් වෙච්ච කෙනෙකුට මාර්ගඵල ලබන්න බෑ. ලැබුණු මාර්ගඵලයක් තියෙනවා නම් එතනින් එහාට ලබන්න බෑ. දවසක් භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩි අඩු පින්නපාත. ඒ පින්නපාතේ වඩිනකොට දෙන්නේ ඒක භික්ෂුන් වහන්සේ නම ඒ උත්තමිය දෙන්නටම කැඳක් හම්බනවා. ඒ කඳ හම් වෙච්ච ගමන් ඒක විසුණු මහ දෙනමක් මොකද කළේ? එහෙමම කොටයක් උඩ වාඩි වෙලා ඉඳගෙන උණු උණුයි අර කඳ බීලා දැම්මා. ඒ වෙලාවේ අර ඒක දිහා බලන් ඉඳලා ඉවර වෙලා අනිත් විසුණු මහන්සේ කියනවා, මහ කැත වැඩන්නේ කනේ, අර මිනිස්සු යනකම් වාසි දින නෑ, එහෙම මිදගත්ත බීගෙන බීගෙන ගියා නේද? මහ කැතම කැත වැඩන්නේ ඔය ඔය කලේ කියන බැලුවා. ඒ වෙලාවේ අනිත් උත්තරණයක් කියනවා, ඔබ යම් ඉති මාර්ගඵලයක් ලබලා දිනවන ඔච්චරම තමයි. ඔතනින් එහාට නම් බැරි නෑ. මට දරුණු කුසේ අමාරුවක් තිබුණා. ඒ කුසේ අමාරුව නිසා තමයි මම මේ කැඳ ලැබෙන්න මිනිස්සුක වැඩි අදිස්ථාන කරගෙන. ඒක මේ උණු කැඳක් මොන්නේ ඕනේ කම තිබුණා. ඒ උණු කැඳ බිව්වට පස්සේ තමයි ඒක හරියන්නේ. ඒක නිසා තමයි පාත්‍රයට දැම්මම නිවෙනවා ඉක්මනට. ඒ නිවෙන නිසා තමයි මම එතන බින්දගෙන වැටෙන්නේ. එහෙනම් ඔබ යම් කිසි මාර්ගඵලයක් ලැබුවා නම් ඔතනින් ඔතන ඉවරයි. ඒකෙන් එහාට නම් ලැබෙන්නේ නෑ කියන. ඇයි මේ අරිහත් වහන්සේ නමකට මේ කීත තියෙන්නේ? දන්නේ අරිහත් වහන්සේ නම. වැඳ වැටුණා විතර අනේ ස්වාමීනි මම නොදැන කරපුවා දැන් මට සමාවේ. ඒක නිසා බිරිඳ පරිස්සම් වෙන නැත්නම් අපරාධ ජන්මේ කිවි කදාගෙන දහම් දෙන්න. නිවේචනය කරන්න ඕන නිවේචනය කරන්න දෙන්නෙක් ඉන්නවනේ. මම කියලා තියෙන ඔබට ඒ දෙන්නා ඇත්තින්ම නිවේචනය කරන්න කියලා. එකක් පඳුම් කොටේ. ගහන්න, කපන්න, තලන්න, තලන්න, තලන්න රෝද ගන්නවා. අනිත් එක අසූචි ගොඩ. විදුරවන්න, විදුරවන්න, විදුරවන්න ගඳ ඉවර ගඳ ගහලා ගහලා ගහලා ගහලා ගඳ ඉවර වෙනවා. මොකද සඳුම් කැන්නේ? තථාගතයන් වහන්සේ. අසූචි ගොඩ ඔබ මම කියන කෙනා. ඔන්න ඔය දෙන්නම විවේචනය කරන්න ඇති පමණයි. එක උත්තමයේ විවේචනය කරද්දී අර සඳුන් කොටේ තලනවා වගේ දිනවලින සුවඳ විහිදී විහිදී විහිදී විහිදී යයි. අනිත් කෙනා විවේචනය කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? අර ගඳක ගහ ගඳක ගහ ගඳක ගහ ගඳ ඉවත් වෙලා ගිහිල්ලා මහා දුවනවත් තව නැනකපත් වෙයි. ඒ හැරෙන්න ඔබට විවේචනය කරන්න ඕනේ නැහැ තව කාමවත්. එන අල්ලන්නේ යන්නත් එපා විවේචනය කරන්න යන්නත් එපා. කිසිම ආගමක් විවේචනය කරන්නත් එපා කිසිම පුද්ගලයෙක් විවේචනය කරන්නත් එපා. ඔබට විවේචනය කරනවා සතාගතයන් වහන්සේ විවේචනය කරන්න ඇති වෙන. උන්වහන්සේගේ බුද්ධ ආදී ගුණයන් දීපත් කරන හැම මොහොතකම පිළිතුරු ඒව විවේචනය කරන්න හැම තිස්සෙම. ධර්මයේ විවේචනය කරන සංඝයා විවේචනය කරන සංඝයාගේ ගුණ විවේචනය සංඝයා විවේචනය කරනගේ වැරදි හොයන්න කියන එක නෙමෙයි. ගුණ විවේචනය කරන්න පුළුවන්. තූවිති ගුණයන් විවේචනය කර කර විවේචනය කර කර බලන්න පිළිතුරු මොනවද ඒවැ තියෙන හරය කියන්නේ. තමන්ව විවේචනය කරගන්න තමන් තුළ කොයිතරම් රාග දෝෂ මොහ තියෙනවද කියලා. එහෙනම් ඒ රාග දෝෂ මොහ තියෙන ප්‍රමාණයක් යනකම් විවේචනය කර කර විවේචනය කර කර අයින් කරලා දාන්න අතු ගන්න බලන්න. ඒ ටික දරගන්න. එච්චරයි වෙන්නේ. ඒ ඇලීමෙන් හටගන්න මහා දුක කියන එක හැම මොහොතකම මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දි ටික දිනේ ඔබට හොයාගන්න බැරි වෙයි මේ ලෝකෙ දින එකම එක සාර දෙයක් වත්. ඔන්න ඔතනින් තමයි මේ නිවන් මඟ පටන් ගන්නේ. ආයි වෙන කොහෙවත් පටන් ගන්න දෙයක් නැහැ. ඔබ නිවන් මඟ පටන් ගන්න දැන් නෙමෙයි ඉන්නේ. ඔබ පොඩි කාලේ ඉඳලා කොච්චර නම් දාන දීලා ඇද්ද? කොච්චර නම් බෝධි පූජා දීලා ඇද්ද? කොච්චර දේවල් ඔබ කරලා තවන් මේ සාධනික ක්‍රියාදාමයන්. එහෙනම් ඔය ඔක්කොම උපනිස්සේ වෙලා එනවනේ ඔබට මේ ධම්ම අවබෝධ කරගන්න යන වෙලාවේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න තියෙන්නේ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගන්න නම් ඔබ හොඳ ආකාරව දකින්න ඕනේ තියෙන්නේ යමකට ඇලීම නිසා හටගන්න හැටි මේ මහා ගිනි දුක. එහෙනම් ගිනි දුක හට ගන්නවා නම් සිංහතුනි යම් කිසි දෙයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඕව බලන්න ඕනේ එතනින් යන කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා. එහෙනම් මිදීම නාතයි කියන සංකල්පය තුළ සිංහතුනි පුළුවන් තරම් මිදෙන්න උත්සාහ කරනවා. තව තවත් ඇලෙන්නේ යන්නේ නැතුව. ඇලෙන්න මහා ගිනි ගොඩක් ලෝක සත්‍යය කියයි ඔබට ඇලෙන්නේ කියලා. මොකද ලෝක සත්‍යයට පිළිතුරු ඔබගේ ලොකු දෙයක් තියනවා ගන්න. අම්මන්ට තාත්තට සිංහතුනි අනිච්ච දේවල් පටිච්ච කරන්න ඕනේ වෙලා තියෙන්නේ. අම්මෙකුට තාත්තෙකුට ළමයට උගන්වන්න ඕනේ එකම හේතුව මොකක්ද? එකක් ළමයාගේ සුභ සිද්ධිය කිව්ව හැකි. අනිත් එක මොකක්ද? අම්මට අනිත් දේ පටිච්ච කරගන්න දරුවා හදාදී. මට ඉංජිනේරියෙක් වෙන්න බැරි වුණා පුතේ මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා ඔබ හරි වෙන්න ඕනේ කොහොමද? ඔතනට දාන්න. පුතා ඉංජිනේරියෙක් කියලා ඒක නොකියිට අම්ම කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. පුතා පන්තියේ පළවෙනිය වෙලා මගේ පුතා පන්තියේ පළවෙනියා කියලා නොකියපු අම්ම කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. එහෙනම් බින්දුතු මේ කරන ඒවා තව යටිපලයකුත් තියෙනවා. ඒකයි විදිය. ඉතින් හැම මොහොතකම ඔබ හිතලා බලන්න තියෙනවා තව කෙනෙක්ගේ අතකොටුවක් වෙන්නේ නැතුව ඉන්න හැමතිස්සෙම. මේ කියන්නේ මේ අම්මල තාත්තලට විරෝධ වෙන්න කියන එහෙම නෙමෙයි. හැමදෙන්නම බලන්න මේ ජීවිතේ අයිති තියෙන ඔබට. ඔබව කවුරුත් බේරගන්න ඉන්නේ නැහැ. ඔබ ධර්මයේ හැදිරීලා ඔබ කොට ගියොත් ඔබ මං අර මං කිව්ව එකට පන්සලේ ඉන්නව බල්ලේ. මට ඔගේ ගියාත් මේ අම්මා හොයලා දෙන්න. ගියාත් බිරිඳව හොයලා දෙන්න. තාත්තව හොයලා දෙන්න. අසල් වැසියෝ ටික යාළුවෝ ටික හොයලා දෙන්න. ඒ අහල් වැසියෝ ටික කිව්වා යාළුවෝ ටික කිව්වා අම්මා තාත්තා කිව්වා සහෝදර සහෝදරියෝ කිව්වා ඒ කියපු නිසා කළා. අද හොයලා දෙන්නකෝ මට. ඉන්නේ. දැන් ඌ බල්ල වෙලා ඌ නේද දුක් විඳින්නේ. එහෙනම් බින්දුනේ කවුරුත් ගහන පදවලට නටන්න හදන්න එපා ඔබගේ ජීවිතේ. මං ගහන පදේට නටන්න ඕනේ මං කියනනේ තියෙන්නේ මේ මෙතනින් මෙහාට තියලා තියන්නේ. සංගරත්නේ සංගරත්නේ එච්චරයි. එහෙනම් මං ගහන පදේට නටන්න නෙමෙයි මම ඔබට කියන්න තියෙන්නේ යථාර්ථයේ තේරුම් ගන්න කියලා තමයි බව ගමන කෙරවර කරගන්න. ඔතනින් එහාට මොනව ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ තාක්ෂණික විදිහට. ඉතින් මහා අපරාධය ජීවිතවලට කරගන්න වෙන්නේ. ඒව බොහොම පරිස්සමින් යුතු ඕනේ කටයුතු කරන්න. නැත්තම් මහා විනාශයක් ඔබට සිද්ධ වෙයි. ඒකයි මේ ඔබට හැම තිස්සෙම කියන්න තියෙන්නේ මේ අවබෝධ කර යුත්තේ අවබෝධ කරගෙන මෙතනින් නිදහස් වෙලා යන්න කියන. ධර්මයේ නැගෙන වෙලාවේ මේ කතා කරන්නේ ධර්මයේ නැගිච්ච නිසා. ධර්මයේ නැගෙන්නේ නැති කාලෙක නම් මෙච්චර කියන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්මයේ නැහැ. එහෙනම් ඔබට කෝකේ කරගෙන යන්න ටික තමයි කරන්න තියෙන්නේ. ධර්මයේ තියෙනවා නම් මේ වෙලාවේ යොමුසුරු වෙන්න තියෙන්නේ මේ බව ගමන කෙරවර කරගන්න. වෙන එක දෙයක්වත් නෙමෙයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඔය ඔක්කොම අමාරු වැඩිනවා ඒකෙන් ඔබ කියන්නේ. ඉතින් ඒකුම මරණකම් ඉන්න එපා ඔබ නිවන් දකින්න. හා ඌ අමාරුයි වැටුනද කියන ඔයලා බල නිවන් දකින්න බලන් ඉන්න එපා. ඌ අමාරුයි වැටෙනවා. ඔය ලෝකේ සාරයි කියන යන හැම කෙනාම අන්තිමට අමාරුයි වැටෙනවා. ඒක ඉරහඳ වගේ විශ්වාසය හිත ඉර පායෙන්ද නැද්ද කියන මම දන්නේ නැති වෙන නමුත් අරකනම් විශ්වාසය මට ඒකාන්ත වෙනවා. ඒකාන්තයෙන්ම අමාරුයි වැටෙනවා හැම කෙනෙකුටම. ඔබගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, යම් කිසි පුද්ගලෙක් ලෝකේ සාරයි කියන අල්ලගත්තා නම් ඒ ලෝකේ සාරයි කියන අල්ලගත්ත හැම කෙනාම සිංහදෙනි හැමතිස්සෙම කරන්නේ මොකද්ද? දසඟුබලේ තමයි. මොකද ලේසියෙන්ම කරන්න පුළුවන් එක ලෝකේ සාර බව ලෝකෙට ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි දසාවුගල. ඒක නිසා පුළුවන් තරම් දසාවුගල කරනවා, දහබල වැඩ කරනවා. දහබල වැඩ කර කර කරන්න හදන්නේ මොකද්ද? අර ලෝකේ සාරයි කියලා කොහොමරි පවත්වාගෙන යන්න හදන්නේ. ඔබ අතින් දසාවුගලේ වෙනවා පිංගුද මේ හැම මොහොතකම. ඔබට දෙයක් ඔබ වශයෙන් පවත්වාගෙන ඉන්න බොරු කියනවා. ඔබට දෙයක් ඔබ වශයෙන් පවත්වාගෙන ඉන්න කේලම් කියනවා, පරුස වචන කියනවා, ඉස් වචන කියනවා, හොරකම් කරනවා, ප්‍රාණඝාත කරනවා, තලා පිනා විඳී හිංසා කරනවා මිනිස්සු. සත්වයෙන්ද හිංගී හිංසා කරනවා. කරන්න දෙයක් නෑ. ඔබගේ ගෙදර මේ ලක්ෂ මේ 20ක් 30ක් දීලා ගෙදරක් හදාගත්තට පස්සේ ගෙදරට මීයෝ බොවුනොත් මීයන්ට ගේ දීලා යන්නද? එන ඔබ මොකද්ද කරන්නේ? මීයෝ ටික වඳ කරනවා නේද? ඕක නේද ස්වභාවය? මීය වද කරන්න මොකද්ද ඔබ කරන්නේ? මරනවා නේද? උගුල් ලඩවනවා නේද? තරබොත්තු බෝ වෙනවා මොකද කරන්නේ? කූමි බෝ වෙනවා මොකද කරන්නේ? ඉතින් ඔබට කියන්න පුළුවන් ඔබ දසහසුරේ කරන්නේ නැහැ, ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. නිකමලීතර බලන්න ඔබ කියනද මොහරකම් කරන්නේ නැහැ කියලා. ඔෆිස් එකේ කොච්චර දේවල් ඔබේ ගෙදර තියෙනවද කියලා බලන්න. ඔෆිස් එකේ ෆෝන් එකකින් කොච්චර කෝල් අරන් තියෙනවද කියලා බලන්න. ඔය ඔක්කොම හොරකම්. සමහර මිනිස්සු දිනවලින් පෑනක් ගන්නෙ නැතුව ඒ පෑන ඔෆිස් එකෙන් අරගෙන රුපියල් 10ක් නිසා නරක අධිකරණ වෙන්නේ. රුපියල් 10ක්. බලන්න මේ මිනිස්සු මොන තරම් මෝඩ පුරුෂයෝද කියලා. රුපියල් 10ක් නිසා අපාගත වෙන්නේ. ඉන්න ඕක තමයි වෙන්නේ. ලෝකේ සාරය කියලා ගිනි ගෙදි දෙයි. ඔබ විශ්ලේෂණය කරලා බලන්න ලෝකේ සාරද නැද්ද? ලෝකේ සාරද නැද්ද කියන හොඳට විශ්ලේෂණය කර කර බලපලා පිටින් මෙතනින් නිදහස් වෙනවා. අපි නිදහස් වුණායි නිදහස් වෙච්ච ප්‍රීතිය අපි භුක්ති විඳිනවා. ඔබට කියන්නේ නිදහස් වෙලා මේ ප්‍රීතිය භුක්ති විඳින්න. නිදහස් වෙන්න තියෙන. ඇල්ලුවොත් ගිනි එච්චරයි. ඇල්ලපු දණක් නැත්තම් බිමදු මේ ඇල්ලපු දණ නිසා මහා ගිනි හට ගන්නවා. මේ ස්වභාවය හැම මොහොතකම අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඉදිරියට ජීවත් වෙන්න. ආස්වාදයේ කියන එක ආස්වාදයේ විදිහට දකින්න. ඒ වගේම දිනුතුනි ආදීනවයක් දකින්න. ආස්වාදයේ විතරක් දැකලා හරියන්නේ නැහැ, ආදීනවයක් දකින්න. මම ඔබට ඔය උදයන්ගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන එක තව ටිකක් මේ හැබැයි කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද එක ධර්ම දේශනාවක් තියෙන ඕනේ දිනුතුනි උදයන්ගම අත්තංගම පැහැදිලි කරලා දෙන්න. මොකද ඒකට උද්‍යාව්‍ය ඥානයෙන් ඇති කරගන්න කටුම කටයුතු කරන්න ඕනේ. උද්‍යාව්‍ය ඥාන විග්‍රහයක් කරගන්න ඕනේ ඒක කරන්න. උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සන්න කියන කරුණ ටික පැහැදිලි කරගමු ටික. මේකට දිනුතුනේ විවිධ ක්‍රම තියෙනවා. වස්තුවක උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සන්න බලන ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලෝ මේ වස්තුවක කියලා බය කියන්නේ දිනුතුනේ වස්තුවක් උදා වෙන හැටි. වස්තුවක් උදා වුණා උදා වෙලා ඒ වස්තුව පවතිනවා. ඒ පවතින කාලේ යම් ආස්වාදයක් තියෙනවා. ඒකේ ආදීනව කාලයක් තියෙනවා. ඒකේ නිස්සාරණයක් හෙවත් විනාශයක් තියෙනවා කියලා යන ක්‍රමවේදයක් තියෙනවා. තව ක්‍රමවේදයක් තියෙනවා කිව්වොත් මේක මේ භාවනාවට නගා ගන්න ලේසි ක්‍රමවේදයක් මම ඔබට කියන්නම් මේ දුන්නු. උදයංගම අත්තංගම දකින්නවා කියලා කියන්නේ කිව්වොත් උදේයි බෑයි දකින්න. එහෙනම් උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදයබ්බේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. පරිසම්මිදා මංග ප්‍රකරණේ සාරිපුත් ගන්නවාන්දික දේශනාව. එහෙනම් උදයබ්බේ දකින්න කෙනා බිමුදිනේ මොකද කරන්නේ? අනිච්ච දකින්න. කේනත්තේන අනිච්චා, උත්පාද වයත්තේන අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උත්පාද වය අන්තයෙන් ප්‍රත්‍යෙන් අනිච්ච කියන්නේ. එනම් උදයන්ගේ දකින්න කෙනා අනිත්‍ය දැක්ක. උදයන්ගේ දකින්නවා කියලා කියන්නේ දිනුදින උදය දකින්නවා, උදයන්ගමයේ දැක්කා. වැය දකින්න කෙනා අත්තංගමයේ දැක්කා. එනම් උදයන්ගමයේ අත්තංගමයේ දැක්කා. ඊළඟට දකින්න මොකද්ද? ආස්වාදය. ආස්වාදයේ දකින්නකොට දීමදින ඔබ හොඳාකාරව දැක්ක ආස්වාදයේ කියලක ජනිත වෙලා ඉන්නේ මොකක් නිසාද? තෙලීමක් නිසා. ඒක ඔබට හොඳාකාරව සත්‍යයක් තමයි නේද? තෙලීමක් නැති දැන ආස්වාදයක් තියෙන විදිය නැහැ. අර ගිහි යවුවේ තැබල එන එක ෆෑන් එකක් තාවට පස්සේ ආස්වාද. හැබැයි ෆෑන් එකට ටිකක් ඉඳදී ආයෙ උඩාලිනවයි මේ නැත්තම් තෙලින්න ගන්නවා නේද අපෝද? එහෙනම් දීමදින යම් කිසි තැනක තෙලීමක් තිබුණා නම් තෙලීමෙන් නිදහස් වීමයි ආස්වාද. එහෙනම් ඔන්න ඔය ආස්වාදයේ කියන එක මොකද්ද කියලා හරියට දැනගත්තට පස්සේ පිළිවෙලින් එතන දුකක් නෙමෙයිද තියෙන්නේ? අන්න එහෙනම් පිළිවෙලින් උද්‍යම්මේ දැකපු කෙනා අර උද්‍යංගමේ අත්ංගමේ දැක්කට පස්සේ එහෙනම් ඔන්න ඔය ආස්වාදයේ තතු ලෙස දැක්කට පස්සේ ලෝකයේ තියෙන දුක වතහ ගන්නවා. එහෙනම් අනිත්‍ය දැක්ක දුක දැක්ක ඊට පස්සේ පිළිවෙලින් මේ පුද්ගලයා මොකද කරන්නේ? එතනින් එහාට බලනවා එහෙනම් ආදීන මේ බලනවා මේ මේකේ කොච්චර ආදීනව තියෙනවද කියලා. ඔන්න ඔය ආදීනමේ බලාගත්තට පස්සේ තින්නදෙනි ආදීනව තියෙනව නම් වස්තුවක දකින්නේ මොකද්ද? සාර බවද අසාර බවද දකින්න. අසාර බව දකින්න. ඔන්න එහෙනම් අනත්තක් දැකලා. එහෙනම් තින්නදෙනි අනිත්‍යයි නම් දුක්ඛයි නම් අනත්තයි නම් තවදුරටත් මේක අඳුරු කර යායි දුන්ද බවේ නෑ. එහෙනම් බවේ යායක නැති නිසා අසුභයි කියන දැක්ක. අසුභයි කියන්නේ මොකද්ද? එහෙනම් අනිත්‍යද? නිස්සාරණි. ආයි මේක සරල දුන්නේ. එහෙනම් පින්වතුනි උදයන්ගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන්නේ පැත්තකින් අනිච්ච දුක්ඛ නැත නෙමෙයි. තථාගතයන් වහන්සේ සෝතාපන්න සූත්‍ර දෙකක දේශනා කළ තියෙන එක දේශනා කළ තියෙනවා. උපාදානස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිච්ච දුක්ඛ නැත දකින්න සෝතාපන්න වෙනවා කියන. අනිත් පැත්තේ දේශනා කරන උන්වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ උදයන්ග මත්තන්ග මාස්පාද ආදීනව නිස්සබ්ද දකින කෙනා සෝතාපන්න වෙනවා කියලා. යමෙක් සෝතාපන්න වෙන නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕන නම් තින්විතනි ඔය කාරණු ටික අරගෙන ඇතුළේ තියෙනවා නේද? එන හැම මොහොතකම ඔය කාරණු ටික දකින්න. උදා වීම දකින්න, වැය වීම දකින්න. රූපයක් උදා වෙන ආකාර පහක් තියෙනවා, වැය වෙන ආකාර පහක් තියෙනවා. රූපයක් උදා වෙනවා අවිද්‍යාව නිසා. රූපයක් උදා වෙනවා තණ්හාව නිසා. රූපයක් උදා වෙනවා කර්මය නිසා. රූපයක් උදා වෙනවා ආහාර නිසා. රූපයක් උදා වෙනවා නිබ්බත්ති ධක්කදී නිසා. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත්ති ධක්කන කියන ඔය පහ නිසා රූපයක් උදා වෙවි තියෙනවා. මම ඔබට කියනවා සිංහලෙන් හැම මොහොතකම මම නෙමෙයි තථාගතයන් වහන්සේ හැම මොහොතකම කියලා තියෙනවා උදා වෙනවා මිසක් ඇති වෙනව නෙමෙයි. කවදාක්වත් ඇති වෙනව නැති වෙනව මම බලන්න යන්න එපා. මේ ලෝකෙ කිසි දෙයක් ඇති වෙනවද? මේ ලෝකෙ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ නිවදනි. මේ ලෝකෙ දේවල් උදා වෙවි තියෙනවා. උදා වෙනවා විතරයි ඇති වෙන්නේ නැහැ. මේ දේශනා ගොඩක මේවා කියලා තියෙනවා. මේ දේශනා විතර ආන්නේ නැති නිසොන්ට එපා වෙයි මම ඔය ආයි ආයි කියන්න ගත්තොත්. මේ ලයිට් එළිය ඇති වෙලාද තියෙන්නේ, උදා වෙලාද තියෙන්නේ? උදා වෙවි තියෙනවා. මේක ඇටි වෙලා තියෙනවා නම් ලයිට් එක ඕෆ් කළාම ලයිට් එක තියෙන්නේ නැහැ. ඇයි ඇටි වෙච්ච එක තියෙන්නේ නැහැ? දැන් ලයිට් එක ඕෆ් කළොත් තියනවද මේ? නැහැ. එහෙනම් ඇටි වෙලා තිබුණ නැහැ නේ මොකද? උදා වෙවි තියෙන්නේ. හැම මොහොතකම උදා වෙවි තියෙනවා. මොකද හේතු ටික ගැලපෙනකොට උදා වෙවි යනවා මේ. හේතු ටික ගැලපෙද්දී උදා වෙවි යද්දී හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. අන්න ඒකයි හේතු භංගා නිරුද්ධති. හේතු භංගා නිරුද්ධති. හේතු නැති වෙච්ච ගමන් නිරුද්ධ වෙලා යනවා, නිරුද්ධා වෙලා යනවා, ආය උදා වෙන එක නතර වෙනවා. හේතු භංගා නිරුද්ධති. උදා වෙන එක නතර වෙනවා. ඔන්න ඔය ක්‍රමවේදයේ නිමිතේ දකින්න. එහෙනම් රූප කියන ඒවා උදා වෙවි තියෙනවා මිසක් කවදක්වත් ඇති වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. උදා වෙනවා, නිරුද්ධා වෙනවා. නැත්තම් උදා වෙනවා, බැය වෙනවා. අවිද්‍යාව නැති වුණාම, තණ්හා නැති වුණාම, කර්ම නැති වුණාම, ආහාර නැති වුණාම නිපද වෙන්නේ නැහැ, විපරිණාම වෙනවා. එහෙනම් උදා වෙන විදි පහක් තියෙනවා, විපරිණාම වෙන විදි පහක් තියෙනවා, වැය වෙන විදි පහක් තියෙනවා. ඔන්න ඔය දෙක දැන් ගන්නවා තියෙන්නේ. ඕක මහ ලොකු විග්‍රහයක් කවදාද මම ඉස්සරහට කරන්නම් ඒක. ඔය උද්‍යප්ප ඥානයේ ලබන එක මහ ලොකු විග්‍රහයක්. ඒ ටික අපි කරගමු ඉස්සරහට. එහෙනම් දැන් ඔය ඔය කියපු සියුම් ටිකෙන් ටිකක් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැත්නම් මේක ගැලවරක් වෙන්නේ නැහැ කියන්නේ කියලා. ඔබ සය තුනක විතර විග්‍රහයක් කරන්න ඕනේ, උද්‍යාවේ විග්‍රහය කරගන්න. ඒකෙන් දෙකක් තුනක් විග්‍රහ කරලා ඉතුරු ටික හිතාගන්න කියන්න තමයි වෙන්නේ. මේ තරම් මහා ගැඹුරු ධර්මයක් අද්ද ඕන. විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එතකොට එහෙනම් ඔන්න රූපේ උදා වීම දැක්කා. එහෙනම් රූපයක් උදා වෙවි කියනවා කියන්නේ මේ හේතු තියෙනකන් උදා වෙනවා, හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. ඔන්න ක්‍රම වීම. එහෙනම් දැන් රූප ඔබ වශයෙන් පවත්වන්න පුළුවන් එක මොහොතක්වත් බැහැ. එහෙනම් සිගුතුනි අනිත්‍ය බව තමන් වටහා ගන්න ඕනේ උදයන්ගමයි අත්ංගමයි දකින්න. තමන් වශයෙන් තියන්න බෑ හේතු මේ හටගත්ත පසු මේ අවිද්‍යා තුන්නා කර්ම ආහාර නිබ්බත් ඉලක්කන නිසා රූප උදා වෙනවා. අවිද්‍යා නිරෝධා සංඥා නිරෝධා කර්ම නිරෝධා ආහාර නිරෝධා විපරිණාම ඉලක්කනටපත් වෙනවා. එහෙනම් දැන් මොකද මේ උන්න උදා වෙවි තිබුණා දැන් වැය වුණා. දැන් දෙකක් හරි. උදයන්ගමිය දැක්ක අත්ංගමිය දැක්ක. ඊළඟට දකින්න අවශ්‍යකදී මේ රූපේ තියෙන ආස්වාදය කියන්නේ මොකද්ද? රූපේ ආස්වාදය දකින්නකොට ඔන්න පටන් ගන්නවා අවශ්‍යකදී අසත්පුරුෂ රැළක් විදිහින්. අසත්පුරුෂ මිනිසක් විදිහින් ඔබට රූපය ගැන කියලා ඔබගේ මේ දෘෂ්ටියක් ඇති කරලා තියෙනවා සිංහදෙන මේ රූප හරි සාරයි. මොකද සාර වෙච්ච රූප විතරයි ඔබ බලන්නේ. මේ ඔක්කෝ මේ වනාන්තරයේ තියෙනවා මහ විශාල ගස්. කවුරු හරි කිව්වොත් එහෙම ඔය ගාවේ ඔය වනාන්තරයේ මැද්දේ තියෙනවා මහා කරුවල ගහක්. අසුපතර විහිදී ගත්ත ලොකු කරුවල ගහක් තියෙනවා. කියලා ඒකේ ගුණවත්නා කළා නම් දැන් මොකද වෙන්නේ මේක? දැන් ඔබ පිළිනවද නැද්ද? දැන් ඔබ පිළිනවද නැද්ද මේක දිනේ ඔබ දකින්න? දැන් අර රූපේ දකින්න ඔබ මහා පිළිවීමකින් දෙනවා. දැන් ඔය රූපේ දකින්න පිළිපිලි ඉඳලා දැන් මොකද කරන්නේ? අවිසංකාර කර ඔබ යනවාද ගහ ගාවට? මෙච්චර ගස් තියෙනවා එකක්වත් බැලුවට හරියන්නේ නැහැ. ඉතින් මේවත් රූප නේද? දැන් මේව බැලුවට හරියන්නේ නැහැ. මොකද හේතුව දෘෂ්ටිගත කරලා තියෙන්නේ මොකක්ද? අන්නතර කඩුවල ගස් තියෙනවා නියමයි කියලා. දැන් මොකද කරන්නේ? සිංහදෙන එතනට යනවා කොහොමද? අභිසංකාර කරගෙන ගිහින් ඉවර වෙලා අරක බලද්දි මොකද වෙන්නේ? හරි ආස්වාදයක් දැනෙනවා. ඔන්න ඕක තමයි ආස්වාදේ. නම් සිංහදෙන ආස්වාදේ කියලා කියන්නේ දුකක් නෙමෙයි දන්නිකටයි. ආස්වාදේ කියලා කියන්නේ අර කෙලින්ම නිදාන් දීමට නෙමෙයි. එහෙනම් ඔය තුල සිංහදෙන අර රූප කියන ඒවා Tamanට දුක කියන බව දැක්කේ නැද්ද? එහෙනම් අනිත්‍ය දේ Tamanට දුක කියන දුන්න හැටි පේනවා නේද? ඔය හැරෙන්න මොහෙන්ද තිබුණේ වෙන ආස්වාදයක් තියෙන ලෝකේ. තෙලීමක් නැති දන ආස්වාදයක් නෑ. එහෙනම් යම් ඕනේ ආස්වාදයක් පිළිමත කවුරු ඉන්නවද? තෙලීමක් තියෙනවා. එහෙනම් දැන් ආස්වාදයක් ඕනේම කෙනෙකුට මුලින්ම මොකද්ද ඕනේ කරලා තියෙන්නේ? තෙලීම. කාටරි කියනවා නම් මට ආස්වාදයක් ඕනේ කියලා. ඒක නම් ඉස්සෙල්ලා කියන්න තියෙන්නේ මොකද්ද? එහෙනම් තෙලිලා ඉන්න. එක අතක වණයක් ඇදලා ඒ වණේ කතකද ඉන්න එක අනික් අතට තියෙයි ආයේ ආස්වාදයේ ගන්න නම් මොකද්ද කරන්නේ? ඒ අතීතේ වණේ හදාගන්නේ වණේ හැදෙනකම් කඩුවට ආස්වාද නැහැ. නිකන් අත කඩන බලන ආස්වාදද කියන්නේ. වණයක් හදාගෙන ඉඳලා දඩියක් හදාගෙන ඉඳලා කසල බලන ආස්වාද නැද්ද කියන්නේ. එහෙනම් බිමුදින් දඩියක් හැදින්න මොලේ නේද කසල ආස්වාද ගන්න. එහෙනම් දුක කසල ආස්වාද ගන්න නැහැ. එහෙනම් යම් දෙලීමක් තියෙනනේ දෙලීමෙන් නිදාස් වෙන මොහොතේ විතරයි ඔබට ආස්වාද එන්නේ. ඒකයි මම කිව්වේ ට්‍රිප් එක මේක හැමෝටම ආස්වාද නැහැ. වැඩ කරන කෙලින අයද තමයි සිංහලෙන් ට්‍රිප් යන එක ආස්වාද වෙන්නේ. වෘත්තියක් විදිහට ට්‍රිප් යනා ඉන්නවා. ඒගොල්ලන්ට එපා වෙනවා ට්‍රිප් යනවා කියනවා. බස් ඩ්‍රයිවර්ලට එපා වෙනවා ට්‍රිප් යනවා කියනවා. එහෙනම් දැන් ආස්වාදයක් කියලා ගන්න තියෙන සිංහලෙන් මහා කෙලීමක් නෙමෙයි. එහෙනම් මේ මහා දුක්ඛ ඛණ්ඩයකට නේද තියෙන්නේ මේ ආස්වාදයි කියලා ඇලෙන්නේ. ඔන්න දුක දැකගන්න. අනිත්‍ය දැක්ක දුක දැක්ක. ඊළඟට තියෙනුනේ ඔහුගේ රූපයේ තියෙන ආදීනමේ දකින්න. රූපයේ තියෙන ආදීනමේ දකින්න. මේ රූපයේ තියෙනුනේ සංගතය පිටි සම්පන්නයි, කය ධම්මයි, වහ ධම්මයි කියලා දකින්න. මේක කය ධම්මයි මේ රූපේ. කය ධම්මයි කියලා කිව්ව තියෙනුනේ ක කියලා කියන්නේ පහත්. කය කියලා කියන්නේ එහෙනම් පහත් පැත්තට අය වෙනවා කියනවා. එහෙනම් මේ රූපය අතුරු කරන කෙනා තියෙනුනේ රාග, ද්වේෂ, මෝහ භව නගන්නේ බවට පත් වෙනා, ಜಾති හදන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේක නා පහත් තත්ත්වෙන් පහත් තත්ත්වෙට ඇදලා දානවා මේ රූප කියන එක. එහෙනම් මේක මහා ආදීනවයක් නෙමෙයි. ඔන්න රූපේ තියෙන ආදීනව දැකගත්තා. කාය ධම්මයි වාය ධම්මයි කියලා දැකගත්තා. මේ විනාඩෙට ඇදලා දානවා හැම මොහොතකම. මොකද જાතියක් හඳුනන නම් පිටකදී මේ જાතිය හැදීම නිසාමක් වෙනවද? නිරන්තරයෙන්ම ජරා මරණ ස්වභාවයෙන් පත් වෙනවා. මරණ මැරෙන එකක්මයි හදන්නේ හැම තිස්සෙම. එහෙනම් මේ මැරෙන එකක්ම හදන්න නිසා බිමතුනි ඔන්න වැටහිලා එනවා මේක වාය ධම්මයි. වැළඳීමට අය කරනවා හැම මොහොතකම. මේක වය ධම්මයි. එහෙනම් කය ධම්මයි වය ධම්මයි ආදීන මේ දැක්කම. එහෙනම් මේ යමක් කය ධම්මයි වය ධම්මයි නම් ඔබට කියන්න පුළුවන් මේක සාරයි කියලා. එහෙනම් ඒ කාන්තේම රූපේ කියන එක අනන්ත නැද්ද? රූපේ කියන එක අසාර නැද්ද? ඔන්න දැක්කත් රූපේ තියෙන ආදී දැන් මේ අසාරයි නම් අනත්යි නම් දෙමුදු දැන් මොකද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඒකත් එක සරසර ඉන්නද? නිස්සාරණේ වෙලා යන්න. නිස්සාරණේ වෙලා යන්න. භවයේද සුභක් නැහැ නේ මේ. භවයේද සුසු නැහැ මේ. ඒකින්ද සුභ නැහැ මේක අසුභයි ඒකෙ වෙනිස්සාර නැහැ. ඔය ටික අවබෝධ වෙන්න කෙනා පිළිදෙන එක මොහොතක්වත් රූප ඇසුරු කරයි නෑ. පයට තැගින් සර්පෙක් අල්ලලා වීදි කරනවා වගේ. එහෙම නැත්නම් අර පයට තැගින් බිම් බෝම්බයක් අල්ලලා වීදි කරනවා වගේ. මොකද කරන්නේ? එක තාප්පරෙන් නෙමෙයි ආ හිටි හිටි ඉන්නේ නෑ ගත වීදි කරා. එහෙනම් එක මොහොතක්වත් හරතර ඉන්නේ නෑ නිස්සාරණේ වෙලා යනවා. එහෙනම් ඔය රූපේ පිළිමල උදයන්ග මත්තංග මාස්වාද ආදීන නිස්සාරණ දකින්න. නිස්සාරණේ අලුතෙන් දකින්න දෙයක් නෑ කිමද නිස්සාරණේ ඇති වෙලා ඉන්නේ ඔබට. ඒ රූපේ පිළිවන් නිස්සාරණේ දෙයියෝ එකින් එක එකින් එක හිතලා බලන්න රූප පිළිවන්. රූප උදා වෙන විදිය බලන්න රූප වැය වෙන විදිය බලන්න. එහෙනම් රූප උදා වෙනවා නම් වැය වෙනවා නම් ඒවට හේතුන් ගෙන්නම් හැදලා තියෙන්නේ. එක මොහොතක්වත් උපවාසකේ තියන්න බෑනේ. ඔන්න වැටිලා එන්නේ. එක මොහොතක්වත් උපවාසකේ තියන්න බැරි නම් රූප නිසා ඕක ගෙලිනවද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් මේ මහා පිළිමත් තියෙන උදේ දැක්ක වැයද අනිත්‍ය දැකගත්තයිද? ඒකයි මම ඔබල කිව්වේ දිනවලේ උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන ওই ටිකේ තියෙන්නේ මොකක්මද? ආයි අනිච්ච දුක්ඛ අනාත්ම තමයි දැක්කද නිවන්? හරිනවෝනේ තාව නම් දිනේ නිවන් දැක්ක තමයි යන්නේ. සෝතාපන්න වුණා. බුද්ධ වචනේ මම කියපුවා නෙමෙයි. පුළුවන් තරම් උත්සාහ කරන්න දිනේ මේ ටිකේ ජීවිතය දැක ගන්න. වේදනාව ගන්න ඔය විදිහටම දැක ගන්න. වේදනාවත් දිනේ සංසතය පටිච්ච සමුප්පාදයි. ඒ පැත්තෙන් දන් ගන්න. වේදනාවේ උදා වීමක් තියෙනවා, වේදනාවේ බැහැ වීමක් තියෙනවා. එහෙනම් උදා වීම උද්‍යංගමයක් තියෙනවා, අත්ංගමයක් තියෙනවා. වේදනාවක. වේදනාවක් උදා වෙනවා නිමිතිනී අවිද්‍යාව, දුර්ඥා, කර්ම, ස්පර්ශ, නිබ්බන්ති ලක්ෂණ කියන කොටස. වේදනාවක් හැදෙන්නේ මොකක් නිසාද? වේදනාවක් කියන්නේ රිදෙන එකද එහෙම නෙමෙයි. මම ඒකයි කිව්වේ වේදම රිදෙනවා කියන එක පාවිච්චි කළේ ඒකයි. වේදනාව කියලා කියන්නේ නිමිතිනී සුඛ දුක් උපේක්ෂාවතින් යම් කිසි වීමක් දැනෙන කොටස. ඇහැට රූපයක් දකින්නකොට යම් කිසි වීමක් දැකලා ස්පර්ශ වීම නිසා තමයි වේදනාව කියන එක හටගන්නේ. ස්පර්ශ නොවුනොත් වේදනාව හටගන්නේ නැහැ. එහෙනම් ආහාර වශයෙන් ඉන්නේ ස්පර්ශයේ මේ විලා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ නිබ්බති ලක්කන කියන ওই පහ එකතු වෙයි. ওই පහ නිසා තමයි තියෙන්නේ වේදනාව කියන එක උදා වෙන්නේ. එහෙනම් වේදනාව කියන වේදනාව හැදෙන්නේ ඔබ කැමති ඉඳන්ද? ඔබට ඕනෝනේ වේදනාව හැදෙනවා කියලා එකක් තියෙනවා. අවිසංකරණය කළොත් ඔබට ඕනනම් පුළුවන් ඔබට වේදනාවක් හැදෙන ඕන වේදනාවක් ලබා ගන්න. අවිසංකරණය තොරව නම් ඔබට ඕන වේදනාවක් ලබන්න බැහැ. එහෙනම් දෙකදී වේදනාව කියන එක නිසා හැමදෙස්සම පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය ටික අවබෝධ කරගන්න. එහෙනම් අවිද්‍යා නිරෝධයි නම් තෘෂ්ණා නිරෝධයි නම් කර්ම නිරෝධයි නම් උපාද නිරෝධයි නම් පිටුදෙමි හැදිච්ච වේදනාව විපරිණාමයට ලක් වෙනව නේද? ඔන්න උදේ දැක්ක වැය දැක්ක උද්‍යංගමේ අත්ංගමේ දැකගත්තා. ඊළඟට ලකින වේදනාවේ තියෙන ආස්වාදයක් තියෙනවාද? එහෙනම් වේදනාව ආස්වාදයි වේදනම් මොකද වෙන්නවලි කියන්නේ? මේ වේදනාව නිසා මක් වෙනවද කලින්? තෙලෙන්න. එහෙනම් තෙලිලා ගියා මේ තෙලීමේ නිදාන් වෙන වෙලාවේ ඔන්න ආස්වාදයක් දැන්. ඔන්න ඒක දැකලා. ඊළඟට ලකින ඔසින් වේදනාවට ඇරෙනොත් එහෙම කය ධම්මයි වයි ධම්මයි. පහත් පැත්තට ඇදලා යනවා වේදනාවට ඇවිත් ඉගෙනා බිනදු රාග දේශ මොහ භව අන්ති වෙනවා රාග දේශ මොහ භවයන්ගේ ಜಾති කරක් කරගන්න කෙනෙක් පහත් පැත්තට වැටෙනගෙන එනවා වේදනාවට ඇදෙනවා කියන එක මහා පහත් වැඩක් පහත් පැත්තට ඇදලා දාන එක කය ධර්මය මහා ආදීනවයක් ඒක ඒ වගේම වාය ධර්මයක් බිනදු විනාශයට ඇදලා දානවා මැරෙන මොහ මැරෙන කෙනෙක් බවට පත් කරනවා ඒක පිටින් මොකද උපතක්කක් කරන හැම මොහොතකම අපි මැරෙනවා එනවා මැරෙන කෙනෙක් බවට පත් කරනවා මල කෙනෙක් බවට පත් කරනවා එනම් මහා ආදීනවය කියනවා මේ සතර ගමන හතර ගමනී අනාථී කරන දාන ඉති ආදීනව නෙමෙයිද ඕක බල්ලේ කරකේ ඌරුවේ කරලා දානවා දෙවි කෙනෙක් කරලා මනුස්සෙක් කරලා දානවා ධම්මේ කරලා දානවා තින දෙන සතර ගමනී මහා අනාථී කරන සතර ගමනී මහා අනාථිය කරවන්නේ තින දෙන වේදනාව එනම් මොන තරම් ආදීනවයක් තියෙනවද ඕක ඒකත් දැකගන්න ආදීනව දකිනකොට තේරෙනවා තින දෙන මේක එක මොහොතක්වත් අතුරු කරන්න හුස්ස ගන්න මේ මහා ආසාර දෙයක් අනන්ත දෙය එනම් මහා ආහාර දෙයන්න තවදුරටත් සාරයි කියලා කොහේ අල්ලන්නේ යන්නේ මේ අන්න එනම් මොකද වෙන්නේ වේදනාවද යම් චන්ද්‍රාගය තුනනම් අන්නේ චන්ද්‍රාගය දුරුකුණා නිස්සාර මේ වේදනාවේ වේදනාව කලකලයි කියන වේදනාව නිසා අන්න ඒක දුරු වෙලා ගියා. නිස්සාරණේ එහෙනම් උද්‍යංගමිය දැක්ක, අත්ංගමිය දැක්ක, ආස්වාදී ආදී නෙමෙයි නිස්සාරණේ දැක්ක. කොයිනික සමුදේ දැක්කත් කියනවා බිමදෙනි සෝතාපන්න වෙනවා. ඔබ සිහි කරන්නේ ඉස්සෙල්ලි. සිහි කර කර බලන්න. සෝතාපන්න වෙන විදි ගොඩක් වේදනා කරලා තියෙනවා සාගතයන් වාගේ. මිත්‍ය ආකාර සත්කාය දිට්ඨිය දුරු කරගන්න. දුක්ඛාරේ සත්‍ය මනාවට දැකගන්න. අනිත්‍ය දුක්ඛන්ත දැනගන්න අනිත් ලෝකේ ලෝකයේ කෙනෙක්. උදයන්ග මත්තංග මාස්වාදා දිනවල ඉස්තම සතුට දකින්න මේ ලෝකයේ කෙනෙක්. ඔය හැම එකක්ම සෝතාපන්න වෙන වේදනා කරුදා. මෙතනින් එහාට මම වඩා ගන්නත් ඔය ටිකව තමයි ඕනේ. එක එක ආකාරයට මම ඔබට කියන්නේ දෙන්නේ මේවා තේරුම් ගන්න පුළුවන් කෙනා තේරුම් ගන්න පුළුවන් ආකාරයට තේරුම් ගන්න. මඟ වඩන්න දෙන්නේ පුළුවන් තරම්. පුළුවන් තරම් මේ අවබෝධ කරගන්න ඔබට මේ මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ තේරුම් ගන්න. යථාභූතයට පත් වෙලා ලෝකේ දිහා දකින්න ඇද්ද කරගෙන ඔබ. ඇද්ද කරගෙන හොඳට ලෝකේ දිහා දකින්න ලෝකේ තියෙන දේවල් හොඳ ආකාරව නිනිච්චය කරගන්න. උදා වෙන හැටි වැය වෙන හැටි දකින්නේ මේ දේ. මේ ලයිට් එකියක් දැක්කම මේ ලයිට් එකේ උදා වෙන හැටි දකින්න මේක වැය වෙන හැටි දකින්න. උදා වීම වැය වීම දකින්නකොට සිංහදෙනි ඔබට උදයන් වැටිලා එනවා මේකේ තියෙන. මේක එක මොහොතක්වත් මගේ රසෙ ගේ කියන්න බෑ ඉතින් තේරෙනවා. පදගෙන් කියන්න බැන්නම් තේරෙන්නේ නැහැ. එහෙනම් මේ වස්තුව මාව පෙන්නනවා. ඉතින් මේ පෙන්නන වස්තුව යදනි චන්දන් දුක්ඛ. ඉතින් මේක මාව පෙන්නනවා නම් ඉතින් මේක කාරණා වල දුකක් නෙමෙයි මේකෙන් දෙන්නේ. ඕනෙම දෙයක් තමා වශයෙන් ගියේ නැත්තම් දෙරෙනවා. එච්චරයි. මේ ෆෑන් එක මගේ වශයෙන් නෙමෙයි ඉතියේ අරයටත් කරගෙන. එහෙනම් මම මෙලිනවද නැද්ද මේක නිසා? එලිනවා. එළීමේ නිදාස එනනම් මට අභිසංකාර බලන්න මෙතන නැහිල්ල ගිහිල්ලා අර කාර අර බොත්ත උට්ටා දිනනවා. මේ අභිසංකාර වැඩිම නිසා මොකද වෙන්නේ කියන්නේ ඒකට සම උත්පාදයක් හටගන්නවා. ෆෑන් එක මේ පැත්තටම හැරිලා තියෙනවා. ඔන්න ෆෑන් එකේ පරිස්සම උපාද. දැන් මම පඤ්චා ಜಾති හැදුන්නේ නැද්ද? දැන් මේ කරගෙන ಜಾති එන්නේ මේ තියෙන්නේ. එහෙනම් මම නැහිල්ල ගිහිල්ලා ඉන්න අර ගොඩට ඇද්දනම් එහෙම මොකද වෙන්නේ? දැන් එහෙමම තියෙන જાතියෙන් ඉන්න දැන් උපදින්. එහෙනම් නිවෙන්නේ දැන් මෙතන පරිසම්පාදයෙන් නිවෙන්නේ කියන්නේ මොකද? එයායි මොනවාද නිවන් දැකින් කොහේ යන්නේ කියලා. තමන්ගේ ඉස්සරහම තියෙන වස්තුවකින් නිවන් දැක ගන්න පුළුවන්. දැන් මේ සෑහෙන එක කරගෙන જાතියෙ නේද? හීතලයි නම් ඔබ මොකද කරන්නේ? ඔබ වශයෙන් තියන්න හදනවා නේද දැන්? ඔබ වශයෙන් තියන් ඉන්න නම් මොකද කරන්නේ? නැගිටින්න ඕනේ. අවිසංකාර කරන්න ඕනේ නැද්ද නැගිටින්න? ඇවිදින්න ඕනේ. අවිසංකාර කරන්න ඕනේ නැද්ද? අරන් සෑහෙන එක ගාව සෑහෙන එක ස්විච් එක ගාවට යන්න ඕනේ. ඒ රෙගියුලේටර් එක කරකවන්න නැත්නම් ස්විච් එකකින් ඕෆ් කරන්න. ඒ ඕෆ් කළාට පස්සේ දැන් මෙතන හැදෙන જાතිය මොකක්ද? කැරකෙන જાතිය නේද? එහෙනම් කැරකෙන જાතිය සමුප්පාදුනේ කොහොමද? මේ අනිත්‍ය විද්‍ය දේ මක් කරන්න ගිහින්ද? පටිච්ච කරන්න ගිහින්ද නේද? තමන් කැමති විදිහට පවත් ගන්න ගිහින් මොකද උන්නේ? මේ පැත්තෙන් උන් જાතියක් අඩගා. කැරකෙන જાතිය කැරකෙන නැති જાතිය බවට පත් වෙනවා. එහෙනම් ෆෑන් එකේ කැරකෙන නැති බව හැදලා කැරකෙන නැති જાතිය හැදුවා. ඔබට කියනවා මේක නේද ඉඳන් පස්සේ තව පරිණාම උපාදේ කියන්නේ. ඔබ පිළිගන්න නැති අය තියෙනවා. ඒ විචිකිච්ඡාව කියලා කියන්නේ ඒකයි. අර බුද්ධේ කාංකති විචිකිච්ඡද කියලා බුදුහාමුදුරන්ට පල්ලෙයා මං කියන දේ බුදුහාමුදුරන්ට ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියා කරන්න බැරි කැමැත්තකින් දිවිදින්. ඒ වගේම තමයි අටවෙනි එක තමයි තියෙන්නේ ඔය කියපු ඉඳන් පස්සේ තව පරිණාම උපාදේ විශ්වාස කරන්නේ ඉදම් පච්චේතා පරිණාම උපාදයේ ඔයේ බල්ලට දාන ගණන් ගන්න නැත්නම් ඒ ඉදම් පච්චේතා පරිණාම උපාදයෙන් ඒ මොහොතේ මේ හත ගන්න ආකාරය විස්තර කරලා දෙනවා හොඳට දකින්න ඔබ එළියට බහින් නෑ එළියට බහින් જાති හැදෙන්නේ කොහොමද අනිත්‍ය දෙයක් මක් කරන්න ගියද පටිච්ච කරන්නේ අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න ගිය ගමන් මොකද වෙන්නේ සමුප්පාද වෙනවා සමුප්පාද වෙන්නේ අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න නම් සිංහදින අභිසංකාර වඩන්න ඕනේ යම් තැනක අවිසංකාරයක් කළොත් නම් අවිසංකාරයේ වඩපු මොහොතේ මොකද වෙන්නේ? අවිසංකාරයේ වඩපු මොහොතේ ඒකට අදාළ ජාතිය සකස් වෙනවා. දැන් ඔබේ කකුල රිදෙනවා නම් සිංහල දැන් කකුල නවාගෙන ඉන්න ජාතිය නේද? දැන් කකුල දිගාරගෙන ඉන්න ජාතිය හැදෙන්නේ කොහොමද? දැන් ඔබ වශයෙන් පවතින්නේ වේදනා දැන්දේවි යන්දේවි එනකොට මොකද වෙන්නේ? වේදනාවෙන් මිදෙන්න ඕනේ කම වෙනවා වේදනාවෙන් මිදෙන්න නම් කකුල දික් කරන්න ඕනේ ඒකට අවිසංකාර වඩන්න ඕනේ. අවිසංකාර වරුමු ගමන් જાතිය සකස් වෙනවා මොකද කකුල දිග අරගෙන ඉන්න જાතිය. දැන් ඔබ කම්මැලි වෙලා ඉන්න. මේක තවදුරටත් හරියන්නේ නැහැ. එහෙනම් කම්මැලි જાතිය ඔබ අතකින් පවත්තන්නේ පුළුවන්. බෑ. ඒක නිසා මොකද කරන්නේ? අවිසංකාර වන්න කොහොමද මොකද කරන්නේ? කම්මැලි જાතිය අයින් කරලා මෝඩ જાතිය හදාගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් අවිසංකාර කරලා මෝඩ බවක් හදාගන්නවා මෝඩ જાතියක් හදාගන්න. ඔය විදිහට තමයි. බව කියන්නේ කියන්නේ උප්පත්ති විතරක් නෙමෙයි. ඉතින් මෙතනින් මැරලා ගිහලා තව දැනක උපදීනෙක් ගැන විතර නෙමෙයි ඉදම් පච්චේතා පටිසමුප්පාදේ දේශනා කරන්නේ හැම තිස්සෙම මේ මොහොතේ පටිසමුප්පාදේ හැදි හැදි යන්නේ සංසාරේ හැදුන කොටනේ කො සංසාරේ සංසාරේ කියන්නේ මේ භවෙ මේ භවෙ දෙන එක විතරයි නෑ මේ මේ මොහොත සංසාරේ නෙමෙයි නෝ මේ තුම මේ සංසාරේ යන්නේ මේ සංසාරේ හැදි හැදි ඉස්සරහට යනවා එහෙදී එන ඒ මොහොතක් මොහොතක් නැරෙන්නේ විතර මේ පටිච්චසමුප්පාද චක්‍රය තමයි මෙයාන්නේ. යෝ හොඳාකාරව ලගේ අනිත්‍යතාවයේ පටිච්චතාවයේ හොඳාකාරව අවබෝධ කරගත්තනම් හරි ඕක. ඕවර දුක් දී කියලා හරියන්නේ නැති විදිහේ ඕව පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න නිවන් දකින්න ඕනේ දෙවි. හොඳාකාරව විශ්ලේෂණය කරගත්තට පස්සේ දී විදිහේ ආයේ කාටවත් තරම් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ඕවත් එක මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. තථාගතයන් වහන්සේගේ මේ දේශනාවල දීවිතුනි එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රෙ මෙන්න මෙහෙම කතාවක් සඳහන් කරන තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සාසනයට වෙන්න තියෙන දෙයක් කියන්නේ. එක ගමක පිරිසක් ඉන්නවා දීවිතුනි ඒ ගමේ පිරිස කොහේ හරි යනකොට ඒගොල්ලන්ගේ අනන්‍යතාවයේ සරුකුරකීම උදෙසා බෙරයක් වාදනය කර කර යනවා මිහිඟු බෙරේ කියන මේ මිහිඟු බෙරේ වාදනය කරගෙන යනවා ඔබ දැකලා ඇති දීවිතුනි හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කියන පිරිසක් ඉන්නවා. ඔය හරේ රාම හරේ ක්‍රිෂ්ණා කියන යදා මේ පිරිස තියෙන්නේ ඕනෙම තැනක යනකොට දර්පිනාවයි වයිලින්නේ ඔක්කොම රාප්ලා අරවා මේ ඔක්කොම අරගෙන ගිහිල්ලා හන්දියක් හන්දියක් ගානේ වාඩි වෙලා ඉඳගෙන ඒ හරේ රාම හරේ ක්‍රිෂ්ණා වාගේ කිය ඔය ගායනා කරන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ වගේ තිබුණේ මේ මේ කාලේ ඉඳලා තියෙනවා යම් මේ ගම්මානේ ගිහිලු පිරිසක් ඒකත් මිහිඟු බෙරේ වාදනය කර කර තමයි ඉස්සරහට යන්නේ. ඔය මිහිඟු බෙරේ වාදනය කරගෙන යනකොට තිබුණේ එක දවසක ඔය වාදනය කර කර යන කෙනාගේ අපි බෙරේ පොඩි හිලක් හැදෙනවා. ඔය බෙරේ හිලක් හැදුනාට පස්සේ දැන් තත්ත්වය වෙනස් වෙනවා. බෙරේ හිලක් හැදුනාම මේ පුද්ගලයා මොකද කරන්නේ? ඒ හිලේ එතන ඒ හිලේ එතනදි වහගන්න යන්නේ නැහැ, එතනදි හදාගන්න යන්නේ නැහැ. බෙරේට අලුත් තට්ටුවක් දාලා ඉවරලා ඒ තියෙන වෙලා. ඒකේ නම මොකද කරන්නේ? ඒක එහෙමම තියාගෙන ඒකට අලුතෝ පැලස්තරයක්. එහෙම නැත්නම් ඒකට ඇණයක් ගාලා ඉවරලා ඒක එහෙමම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් මේ පැලස්තරයක් අරනවා. දැන් ගහන හඬ පොඩ්ඩක් වෙනස්. නමුත් ඉතින් අර හුරු හඬක් තියෙනවනේ තාම. පොඩ්ඩනේ හෙනතුනේ හඬ. ඒ පොඩ්ඩ වෙනස් වෙච්ච නිසා මොකද කරන්නේ? ඉතින් මුදින් දැන් තාම ඉතින් මේ මේ වෙලේ ගඟහ යනවා. ඔය වෙලේ ගඟහ යනකොට ඉතින් මුදින් ඒ කෙනාගේ කාලේ ඉවර වෙලා ඒ කෙනා ඒ මෙරි බාර දෙනවා තමගේ දරුවන්ට. ඔන්න පුතේ අපි පරම්පරාවෙන් ආව මෙරි දැන් ඔබ ගහපන් කියලා. දැන් මේක මේක මෙරි පළවෙනි පාරම ගහනකොට දැන් මේකට අලුත් වෙනසක් නැහැ මෙරි. මොකද මෙරි මේක ගහන්න ගත්ත දවසේ ඉඳලා මේ මෙරිනේ තියෙන්නේ. ඒක නිසා ඒකට වෙනසක් තේරෙන්නේ නැහැ. වෙනසක් තේරිච්ච එක නම් මරුණා. හැබැයි වෙනසක් තේරිච්ච වෙලාවේ ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පුද්ගලයා මේ දෙරේ ගගහ යනවා. මේ දෙරේ ගගහ යනකොට මෙයා අතිරුත් හිලක් හැදෙනවා. මෙයාත් මොකද කරන්නේ? එතනට හිමීට පැලස්තරයක් අරවනවා. පැලස්තරයක් අරවන ඉල්ලලා මෙයාත් මේක ගන්නවා. මෙයාට පුංචි වෙනසක් දැනෙනවා. හැබැයි දැන් මේ අර මහ වෙනස මුලින්ම ඇති වෙච්ච වෙනස දැනෙච්ච එක නම් මැරිලා ඉන්නේ. දැන් මේකේ නම මොකද කරන්නේ? සිංහලෙන් මේ දෙරේ බාර දෙනවා තමන්ගේ දරුවන්ට. බාර දෙන්න මෙයාත් මැරෙනවා. අර දරුවා පළවෙනි පාරම මෙරිට තට්ටු ගන්නකොට එයාටත් ඇහෙනවා හොඳ සද්දයක්. මොකක් හරි සද්දයක් ඇහෙනවා. දැන් ඒ දරුවා හිතා ගන්නවා මේක තමයි බෙරේ සද්දය. දැන් එතන මේ වෙනකොට පින්වත්නි ශබ්ද විපර්යාස දෙකක් සිද්ධ වෙනවා දිහින් පරම්පරා දෙකක් නිසා. නමුත් ඒව එකක්වත් ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්න නැත්නම් මොකද මේ දරුවා මෙරේ වාදනය කරන්න ගන්නකොට මේ දරුවාට වැටහිලා ඉන්නේ මේක තමයි සද්දය. මේක තමයි මිහිඟු බෙරේ සද්දය. මේ දරුවා පිළිතුරු හිලක් හැදෙනවා. මේ දරුවත් මොකද කරන්නේ සිංහදිනේ පැලත්තරයක් කරනවා. ওই විදිහට પરම්පරා හත අටක් මේ මෙරේ ගහගහ එනවා. අන්තිම සිංහදිනේ මෙරේ ගහනවා නෙමෙයි මෙරේ තල්නවා තහත්තාත්තාත්තාන් ගගා තමයි අන්තිම පිළිත් මේක ගහ යන්නේ. ඔය අනකොට සිංහදිනේ එක ගමක මේ මෙර පිළිබඳ මහා ඥානයක් පහළ වෙලා අතීතයේ මොකක් හරි දෙයක් මත අතීතයේ කරපු මහා පුණ්‍ය ශක්තියක් මත අවබෝධ කරගත්ත දෙයක් මත මෙරේ හද නැති ඉගෙන ගන්නවා කෙනෙක්. මෙරේ හද නැති ඉගෙනගෙන මෙයන් ඒක නා මොකද කරන්නේ සිංහදිනේ මේ මෙරේට තරතුව හරියට දාගෙන ඉඳලා ඒ ගමේ පිරිසත් ඒ ගමේ තියෙන මේ පිරිසම තමයි මේ ජාතියේ පිරිස තමයි ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ මෙරේට හරි තරතු දාගෙන ගාන්න ඒ මෙරේ ගගා එනවා. මේ මෙරේ ගගා එනකොට සිංහදිනේ මේ පිරිසට ඇහෙනවා අර මෙරේ ශබ්ද. ඇහිච්ච ගම මොකද මොකද්ද බල උඹල ඔය ගහන්නේ මෙරේ? ඕකද මෙරේ? අපේ પરම්පරාව ගානගෙන අපි ගහපු මෙරේ මේ තියෙන්නේ. මේ බලන්න මේකේ ශබ්ද. ඕකද ඔය මොකද්ද උඹ අලුතෙන් හදාගත්ත මෙරේ? කියලා සිංහදිනේ අර පිරිසට බැනවා දෙනවා. නවත්තල ඔය මෙරේ උඹල මේ අපේ මේ මෙර කාලා දාන ඔබ නවත්තල දාපල්ල කියලා බයිනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය ආකාරයට පරම්පරාවෙන් පරම්පරාවට යන්දි මේ සාසනේ ටික අතුරුදහන් වෙලා යම් දවසක යථාභූත සාසනේ නැවත මතුවෙන්න ගත්ත කාලයක තිබුණේ මේ සාසනේ පිළිගන්නේ නැහැ කියලා මේ පිළි. තථාගතයන් වහන්සේගේ කතාව දැන් අපිට ඔප්පු වෙලා නැද්ද? ඒක තමයි මේ සිද්ධ භාවය. තත්ත් සංගගා මෙරගගා යනවා. අර මෙරේ මහා නාදය ඇහෙන වෙලාවට ඒක පිළිගන්න කැමති නෑ. ඒක නෙමෙයි මෙරේ. මෙරේ අර්ථය. ඒක ඇත්තදී ඔබ තේරුම් ගන්න. මේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේම සාසනය ගැන උන්වහන්සේම කියලා තියෙන විදියෝ. ඒක නිසා ඔබ යථාර්ථයේ දකින්න එච්චර. ඔබ යථාර්ථයෙන් දකින අපි කවදාකවත් ඔබට කියලා තියෙනවා අපේ සරණෙන්න කියලා. අනේ නෑ මම කියලා තියෙන එක නෙමෙයි. මේක තේරෙනවා නම් ගන්න නැත්තම් තේරෙන කෙනෙක් ගන්න යන්නේ. ඉංග්‍රීසි මම කවදාකවත් කියන්නේ නෑ ඔය කවිපන කියන ඒවා මේ වැරදි කියලා. ඒ උත්තරියත් ඉන්න ඕනේ. ඔය මෞගුණ ගී ගායනා කරන ස්වාමීන් වහන්සේලා බිහි වෙලා හරි ලස්සනට ගී ගායනා කරනවා ඉංග්‍රීසි ඒ උත්තරියත් මේ ලෝකේ ඉන්න ඕනේ. මෞගින ගීයක් අහලා ප්‍රසාද හිතක් ඇති කරගන්න කෙනාට පුළුවන් ද මං කතා කරන ධර්මයේ අහලා ප්‍රසාද හිතක් ඇති කරගන්න? එහෙනම් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? එහෙනම් මෞගුණ ගීය ගායනා කරන කිරිසත් ඉන්නෝනේ නේද? බෝධි පූජා කවියක් ලස්සනට කියන උත්තරිය ඉන්නෝනේ නැද්ද මේ ලෝකේ? ඉන්නෝනේ දිනදෙනි ඒකට ගරහන්න ඕනේ නැහැ. ඔය බුදු බුද සාහිත්‍ය පූජා මේ බෝධි පූජා ආදි වශයෙන් පිළිම පූජා මල් අතු හාර ලක්ෂයක් පූජ කරන පූජා ඔය හැම එකක්ම කරන මහා උත්තමයෝ ඉන්නෝනේ. මොකද ප්‍රසාද හිතක් ජනිත වෙන්නේ නැහැ මේ විදිහට නැත්තම්. ඔබට ප්‍රසාද හිතක් ජනිත වෙන්න වැඩි මේ ධර්මය අහන්නේ. හැම කෙනෙකුට මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒ අයගේ ප්‍රසාද හිතක් ජනිත කරගන්න ක්‍රම වේද තියෙනවා. අපේ මහත්තයෙක් මට කියපු කතාවක් මම ඔබට කියන්නම්. ඒ මහත්මයාගේ ඥාතිවරයෙක් ඒ මහත්මයාට කිව්වලු මම නියම බණක් ඇහුවා කියලා. දැන් මේ මහත්මයා මේ බොහෝම මේ ධර්මාභෝධයට පත් වෙච්ච මහත්මෙක් නිරන්තරයෙන් අපිව මුණ ගැහෙන වෙලා අපිටත් බොහෝම අනුග්‍රහ දක්වන මහත්මෙක්. ඔය මේ ලෝකවාදී සත්‍යයන්ට පුදුම අනුග්‍රහයක් දක්වන කෙනෙක් ඉන්න තරමක් දීදී ඔයින් දාන්නේ හැමදැක්ක මේ දීදී යවල ඒ විදිහට කඩිනු කරන මහා උත්තම මහත්තුරු පිරිසක් ඉන්නවා නෝනාවුරු පිරිසක් ඉන්නවා ඒ අතරේ ඒක මහත්මෙක්. අපිටත් බොහෝම අනුග්‍රහ දක්වන අපි ගැන නිතර හොයලා බලන සංගරත්නිය ගැන නිතර හොයලා බලන මහත්තුරු කෙනෙක්. මම කියන්නේ මේකයි. ඔබ අතරම ඉන්න අය කෙනෙක් ඔබත් එහෙමයි තමයි. ඉතින් මේ මහත්මයා කියනවා මේකට. ඉතින් ඥාතිවරයෙක් කිව්වලු මම චෝක් බණක් ඇහුවා. නියම බණක් ඇහුවා. ඒක මොකක්ද ඉතින් කියන්නේ? ස්වාමීන් වහන්සේ නමක් දේශනාවට ඇවිල්ලා කිව්වලු මේ උදේ පාන්දර නැගිට ගම ඔය දුක්ඛ දුක්ඛ කතා කියන්නේ පා. මේව යථාර්ථවත් දකින්න. හවසට වඩන්න ඕක. උදේට වඩන්න එපා මුස්තේන්තු වෙනවා. දුකයි දුකයි කියලා වඩන්න එපා උදේ. උදේට තමන්ගේ වැඩ කාර්යකාරී කටයුතු සිහි කරලා ඒව හරියට ඒව කරන්න. හවසට ඔය දුක දුක කිහන්. ඒ මාත කියනවා අනේ මේ සාධනෙට ගිය කඩ කියලා. මට කියන්න දෙන්න ඔය දෙක තමයි. කමක් නැහැ. ඉතින් බින්වදනි ඒ මහත්මයා හරි උජාරයෙන් ඇවිල්ලා කියනවනේ එහෙනම් ඒ මහත්යයට තීවතරි ප්‍රසාද හිතක් ජනිත වෙලා නේද? ඉතින් කොච්චර දෙයක්ද? මේ අපි කියන බණටි ගැහුවා නම් ඔය ප්‍රසාදයට ජනිත වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ උත්තරියත් බණ කියන්නේ නැද්ද? කියන්නේ. අර බලන්න මේ මහත්යයට ගැළපීලා ගියේ එකනේ. ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මන් නම් මෙලෝ ධානය තේරෙන්නේ නැහැ මේ මොනවා කියනවද කියලා. දුක්ඛ දුක්ඛ කියනවනේ ඒක තේරෙන්නේ. දුකයි දුකයි කියනවනේ. ඕකකින් හරිය මුස්තේන්තු වෙන්නේ උදේ පාන්දර කියන එක. දැන් මේ මිනිස්සු දුක කියලා හිතන් ඉන්නේ බලන්න මොකද්ද කියලා. මේ විඳින දුකන් මේ තාමත් මේ දුකයි කියලා හිතාගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේ විඳින දුක නෙමෙයිනේ පින්වතුනි දේශනා කළේ. අවබෝධ කරන දුක්ඛ ඥානෙනේ අපි කතා කරන්නේ. අපි කොහොමද කියන දුකයි දුකයි කියලා. කා දුකයි දුකයි කියලා. අනිත්‍ය දැකපු කෙනා දුක්ඛ ඥානය ලබනවා. දුක්ඛ ඥානයයි ලබන්න තියෙන්නේ. දෙවිදෙනේ දුකයි දුකයි කියවන නිවන් දකින්නේ නැහැ කවුරුත්. ඉතින් ඔය ටික නේ කියන්නේ නමුත් ඔය ටික තේරෙන්නේ නැහැ දුක කියන වචනේ තේරෙන්නේ. දුක කියන කොටම මොකක්ද ඉන්නේ මෙතන? නෙගටිව් තින්කින්. නෙගටිව් තින්කින්. ඍණාත්මක චින්තනය. ඒක තුලින් විනාශ වෙනවා. ඒක නිසා උදේට වඩන්න එපා. හවසට ඕනනම් වඩන්න. ඉතින් ඔන්නෝම තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි කවන්නේ මම කියන්නේ ඒකයි පිළිගන්නේ. ඒ පිළිසත ඒක නිසා හරි ප්‍රසාද හිතක් ජනිත වුණා නම්. ඉතින් කොච්චර වටිනවද? ඉතින් ඒ ප්‍රසාද හිතවල ඒ ජීවිතේ යම් දවසක ඉතින් මෙතන තෙයි. ඇයිදilla ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරයි. ඒකයි ඉතින් විදි කම වේද? ඉතින් කරන්න දෙයක් නැහැ. කාටවත් උදව් දුක් කියලා හරි යනවද අපි? අර මහත්යර දොස් කියලා හරියනවද? නැහැ. අර ඒ කවුරු ඒ කිව්ව ස්වාමීන් වහන්සේ දොස් කියලා හරියනවද? නැහැ. ඒ වුත් මෙයාට දෙහෙන විදිහට ඒ වුත් මෙයාට ධර්ම දේශනා කරනවා. ඉන්දියන් විසින් ධර්මයේ hali වැඩි දෙවන අපි රාත්‍රුන් වහන්සේද? ධර්ම ස්වාමී කවුද? තථාගතයන් වහන්සේ. උන්වහන්සේ තමයි කියන්නේ මොනවා? ආ මහණ. මොකද්ද ඒ කියන්නේ? ඔය කියන්න එපා. අපි කාටවත් කියන්න පුළුවන් කියන්න එපා කියලා දේවල්. එහෙම කියන්න බෑ. අපිට අපිට අයිතියක් නෑ ධර්මයේ. ධර්ම ස්වාමී තථාගතයන් වහන්සේ විතරයි දෙන්නේ කියන්න පුළුවන් ඔය කියන්න එපා කියලා. උන්වහන්සේ කියලා දෙනවා. ඒ මොග පුරුෂේ. මොකද්ද ඒ කියන්නේ? මං කියලා දිනනද ඔහොම එක. ඒ මහණ උන්වහන්සේට අයිතියක් තියෙනවා. අපිට එහෙම අයිතියක් නෑ. එනම් උන්වහන්සේ කියන ධර්මයේ තුල යම් කෙනෙක් ප්‍රසාදයටපත් වෙනවනම් ඒ උත්තරය නිසා යම් කෙනෙක් බුද්ධකලේ ප්‍රසාදයටපත් වෙලා ඉන්නවා. ඉතින් ඒක බොහොම හොඳයි. කොහොමද උන්වහන්සේ උදේට කිව්වේ නැහැ නේ හරක් මරන්න කියලා. ඒකයි මම කියන්නේ කවදාකවත් විවේචනය කරන්න යන්නත් එපා. ඉතින් කොහොම හරි මිනිස්සුනේ හැම කෙනෙක් තුලම හැම කෙනෙක්ගේම යම් කිසි ප්‍රසාද චිත්තය ජනිත කරගන්න පුළුවන් නම් ඕනෙන් කියන කොට දීගුනේ ඒක ඒ විදිහට වෙත්වා. හැම කෙනෙක් අපිට බෑ හැම කෙනෙක්ම ප්‍රසාදයෙන්පත් කරන්න. ඇත්තටම ඉන්නේ අපිට 101ක්වත් බෑ. මවුගුණ ගියා ගායනා කරන උත්සමයකට ප්‍රසාදයෙන් ජනිත කරන්න පුළුවන් 120ක් විතර තමයි. හැම කෙනෙකුටම ගෝචර වෙනවා ඒක. නමුත් අපිට ජනිත කරන්න බෑ ප්‍රසාදයෙන් ඉඳන් ගොඩ පිළිදෙක 101ක් 2ක් තමයි අපිට ලෝක ප්‍රජාවෙන් ප්‍රසාදයෙන් ජනිත කරන්න පුළුවන් වෙන්නේ. මේ නිවන් දකින්න යන කිරිස. ඒකයි මම අනිත් එක ඔය මේ ලෝකේ අල්ලගත්ත පිළිදෙල කියන්නේ මේ මට බය වෙන්න එපා. මේ දේශනා අහලා බය වෙන්න එපා. ඇයි? මේ දේශනා වලින් නිවන් දකින්න පුළුවන්කම තියෙන නිවන් දකින්න හේතු වාසනා තියෙන කෙනෙක් විතරයි ඒක මේ 101ක්වත් නැති තරම්. එහෙනම් මොකටද බය වෙන්නේ මේ සත්‍ය හොඳයි කියලා. මේ නීය නාදයේ ඇහෙන වෙලාවට බය වෙනවා වඩාත් කෙනෙක්. සමහර නෝනවරු ඉන්නවලු හරි බයලු මේ ස්වාමී පුරුෂයා මේ ගෙදරින් එළියට ගහන යනවාද? ඇයි හරි බයද? ස්වාමී පුරුෂයා පැවිදි වෙයි කියලා. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේට කියන්නේ අනේ මාත්‍ය කරුණා කළා ගෙදර ගිහින් ඕක කතා කරන්න නැතුව ඉන්න. ඇයි ඉතින් මේ මොකද හරි හොඳ මිනිස්සුනේ මේ ඔක්කොම. ඒ භාර්යාව නරක මිනිස් නෙමෙයි. ඉතින් තමන් ආසාවෙන් හදා බලාගත්ත දේ තමන්ට නැති වෙයි කියන හැදෙන බය. මේ අනිත්‍ය දේවල් නිසා ඉතින් බය ජනිත වෙනවම තමයි. හේවතෝ ජායති දුක්ඛෝ හේවතෝ ජායති භයං. ආය යහන්න දෙන්නේ තණ්හාය ජායති දුක්ඛෝ තණ්හාය ජායති භයං. ඒ වගේ බය තමයි ජනිත වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මම මේ මාතෘණ නිරන්තරයෙන්ම කියන්නේ ගෙදර ගිහිල්ලා එක බණ පදයක් කතා කරන්නේපා. ගෙදර ගිහිල්ලා සාමාන්‍ය විදිහට අනිත්‍යදේ අනිත්‍යයේ ඒක කතා කරන්න යන්න එපා. තමන් හිතින් හිතාගත්ත හිතිය නැත්තම් පවුලේ තව කෙනෙක් කෙලිනවනේ. තමන්ට උත්තර ආදරය කරන කෙනෙක් කෙලිනවනේ. යම් දවසක ධම්ම අවබෝධ කරගත්තාම හරියයි. ඉතින් භාර්යාවරු නිසා කිරිමිත්තේ මේ කෙලිනව ඇති එහෙම ඇති. ඒකයි තමයි ඉතින් මම කියන්නේ මේ විදිහට මේ අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි කතා කරන ධර්මයට බය වෙන්න දෙයක් නැහැ. මේකෙන් 101ක්වත් නිවන් දකින්නේ නැහැ මේ ලෝකේ ඉන්න. ඒ නිසා ආයේ අලුතෙන් බය වෙන්න හැම දෙයක් නැහැ. ඉතින් බලන්නකො මේ විදිහට ඔය ප්‍රශ්න ඔක්කොම තියන්නේ මේ ධර්ම දේශන අහන අයද නේද? පහන් 84000ක් පූජාවක් තියෙනවා කිව්වොත් දැන් බය වෙන්නේ ගිරින්දවද? පිච්චමල් පූජාවක් තියෙනවා කිව්වොත් මේ රුවන්වැලි සෑ ආම්දරෝ ගාව පිච්චමල් මහාර රස්සේක පූජාවක් තියෙනවා 84000ක පූජාවක් තියෙනවා කියලා කිව්වොත් එන්නේ දැන් බය වෙන්න කවුද? අනේ නෑ බල ටිකක් අහන්නේ මාව මොකද වෙන්නේ? ඉතින් බය වෙනවා. සම්බූ ඒ හාමුදුරු බල කියලා මිනිස්සුන් ඇදලා ගන්නවා. ඒක සුදුසු නෑ. මම කියන්නකෝ මම ඇදලා ගත්ත කවුරුන් ඉන්නද මෙතන? ඔබනේ මාව ඇදලා ගන්නේ. මම අර කැලේට වෙලා ඉන්නකොට මාව ඇදලා ගන්නේ ඔබනේ. මම ඇදලා ගන්න එකව ඔබ කියන්නකෝ මට එන්න එපා කියලා. මං අගේ ඉන්න මං කිව්වේ ඒකයි මේ සෙල්ලුසාල දවසේ කියන්නේ මම අර අවිති මන් අර කඩේට බහිනා වගේ මේ මිනිස්සු රොත්තට බහිද්දී. ප්‍රශ්නනේ පින්වතුනි. අයියෝ මිනිස්සුගේ මූණ දැක්කම මේ මිනිස්සුන් තියෙන ප්‍රශ්න. මිදෙන්න මිදෙන්න මහා ශාන්තිය ලබන්න තථාගතයන් වහන්සේ ලබව ශාන්තිය ලබන්න පින්වතුනි. තථාගතයන් වහන්සේ තමයි සීය එළියගේ තියා. ඒ තියාගේ අලිපාරේ යන්න සුද්ධ නෙමෙයි සීයලයාගේ පියා. සුද්ධ කක්කදාන කොට වැඩිච්ච මිනිස්සු වගේ ඉන්න එපා. සීයලයාගේ පියා තථාගතයන් වහන්සේ. මම නෙමෙයි කියන්නේ. මං කියන්නේ බොරුද කියලා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ගහන තිරවාණා පොත් වහන්සේගේ පෙරවදන කියවලා බලන්න. දැන් මේ නැත්නම් අපිට නැගිනි දික් කරන්නේ අපි කියනවා කියන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ගහන මේ රාජ්‍ය ආයතනයන්නේ තිරවානා පොත්වහන්සේ පෙරවදන කියවලා බලන්න උන්වගේ තියනවා සීය හෙළයාගේ පියා තථාගතයන් වහන්සේ කියන. ඉතින් පියාගේ අධිපාරේ යන්නකො නිවි සැනදී වැඩි මහා මහා උත්සමයෙන් දෙවියනි වචන වලින් විතරක් ඒවා කියවන්නේ නැතුව තමන්ගේ ශාන්තිය ඇති කරගන්න. අතහැරීම තුළින් ලබන ශාන්තිය මෙච්චරයි කියන්න බෑ. ඒකේ ඔබ ගිනිගොඩකට අදින්න හදනවා නෙමෙයි. ඔබ ගින්නේ පිච්චි පිච්චි ඉන්නේ. ඔබ නිදහස් කරන්නේ සද්ධර්මයේ කතා කරන්නේ යථාර්ථවත් සද්ධර්මයක් කියන කතා කරන්නේ. මම මෙතනට ඇවිත් දැන් පැය 3ක් විතර ඉඳි අභිධර්මයේ කතා කරලා නම් එහෙම ඔබ ලබන ඵලෙ මොකයි? මටත් මුදුන වෙලා ඉන්න පුළුවන් මම අභිධර්මයේ දන්නවා කියලා ඔබටත් මුදුන වෙලා ඉන්න පුළුවන් අභිධර්ම දේශනාවක් ඇහුවා කියලා. කො විසුදුනන්ද ප්‍රශ්න. ඔය සමහර තරුණ මිනිස්සුන්ගේ තරුණයන්ට තියෙන ප්‍රශ්න නම් මම හරිම කැමතියි. අභිධර්ම ප්‍රශ්න නෙමෙයි යන්නේ. Tamanne ජීවිතය ඇතුළේ තියෙන ප්‍රශ්නයක් තියෙන මට මේක අදහන්න ගන්න බැහැ. මට අරක අතහැර ගන්න බෑ. මට මේක අතහැරන්න බෑ. මට අදාළ විදිය කියලා දෙන්න. ඔය තියෙන ප්‍රශ්න. ඒවට තියෙන උත්තර ඕනේ තමයි. ඒක තමයි තථාගතයන් වහන්සේ ගාවටත් ආවේ. මට කියන්නේ එක පුද්ගලෙක් ඔබ ත්‍රිපිටකයේ කවදා හරි දවසක කියවලා තියෙනවා නම් කොහේදී හරි කියවලා තියෙනවා නම් මට කියන්න. ස්වාමීනි ස්වාමීනි මට අභිධර්ම පදයක් දේශනා කරන්න කියලා අප කවුරු හරි ඉන්නවද? නෑ තින්නේ වේදික අඩාගෙන ගෑනුවා ඒ බුදුහන්සේ ගාව. සිහි විකල් වෙලා ආවේ. කඩු අමෝරාගෙන ආවේ කවුරුත් ඇයි ලෝවහන්න කියන්නේ තමගේ ජීවිත ප්‍රශ්නේ කියන්න ආවේ ජීවිත ප්‍රශ්නේට උත්තරේ එහම වුණා ධර්මිය පුංචි රාහුල කුමාරයා ආවේ තෝරු කියාවේ තමගේ ජීවිත ප්‍රශ්නේ කියාවේ පුතේ අන්න දාය දෙන්න කර තාත්තේ නා කුමාරයා කියලා කියන්නේ කියන්නේ මට දාය දෙන්න යයි යන් දෙන්න දාය අරගෙන ගියා ඉන්න වැඩි කර ඔන්න දාය දෙ හම්බුනේ රාහුල කුමාරයා තිබිච්ච ප්‍රශ්නෙට උත්තරේ දෙන්නුනේ දායාදි දෙන්න කියලා ඉන්නවා දායාදි හැම. රාහුල කුමාරයා ඊට ඇහුවේ නැහැ ස්වාමීන් වහන්සේ අවිධර්ම කොටස දේශනා කරන්න කොහොමද? ස්වාමීන් වහන්සේ මට මහා ආසාර පටිසමුප්පාදය දේශනා කරන්න. ස්වාමීන් වහන්සේ මට සතරසතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න. ඔය එකක් අල්ල මේ තමන්ට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න හැම කෙනාම. ඉතින් ඔබත් ඔබට තියෙන ප්‍රශ්නෙට උත්තර ගන්න හැම තිස්සෙම. ඒ තුල තමයි නිවන තියෙන්නේ. මහා සාර ධර්මස්කන්ධයෙන් නිවන නැතිනේ ධර්මයට ඇල්ල නිකන් අමාරු වැටෙනවා විතර. ධර්මයට අනුව නිකන් අමාරු වැටෙනවා. එදෙනින් යා හිඳ ගන්න බැරි මහා ධර්මස්කන්ධයක් හිඳ ගන්න ගිහිල්ලා නිකන් අමාරු වැටෙන විතරයි හිත වෙන්නේ. පසු දෙකක් තියෙනවා ඒ දෙකකට උත්තර දෙන්න අපි අද දේශනා ආරම්භ කරමු. සිංහ ස්වාමීන් වහන්සේ ශ්‍රී සත් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔබ වහන්සේ නිවෙනට වඩිනවාද? ඇයි සිංහ පිළිමේ සිංහ වපායට මා ඇදලා දාන්න අනුකම්පාවක් ඇත්තෙම නැද්ද? මැදින්ගේ සම්දර්ම දේශනාවලට බොහෝ ආරාධනා ලැබීලා තියෙනවා. මම හිතන්නේ පන්සල් 20කින් විතර මේ මහා සද්ධර්ම ධර්ම මේ සද්ධර්ම විශාල ලෙස ප්‍රචාරණය කරන මහා උත්සමයේ බව ආරාධනා කරලා තියෙනවා සද්ධර්ම දේශනාවලට වදින්න කියලා. නමුත් අපි තීරණය කළා තියෙනවා මාස 3ක් වත් යනකම්. තව මාස 3ක් 4ක් යනකම් සද්ධර්ම දේශනා නොකරින් විවිධාකාර දැන් මොකද දිනුදුනේ? කාලේ මොකද කියලා මම දන්නේ නැහැ. නේද? ඉතින් ඔබට ඒ ගැනවත් අනුකම්පා කරන්න පුළුවන් නේද? කියන්නේ මේ මහා මේ දුක්ඛන්දේ නිදහස් වෙන්න පැටින් ඉතින් කොහොමද? ඉතින් ඒකට මේ දේවල් හරි අමාරුයි. මාව ලාභ කීර්ති ප්‍රසංසා ගොඩන නම් වැටෙන්නේ නැහැ. මොකද මම ලාභ කීර්ති ප්‍රසංසා හොඳ නවමු කෙනෙක්. ඒක නිසා මට මේ දිවුර දාගෙන ඉඳලා ලාභ කීර්ති ප්‍රසංසා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකනේ මම ඔය එනකොට ඔයෙන් අයින් වෙලා ඉන්නේ. කරන්නේ දිනකදී ඇත්තම කියනවා මේවා කියන්න හොඳ දේවල් නෙමෙයි නමුත් ඇත්තම කියනවා නම් දිනකදී මේ දිවුර මට වටිනවා වැඩි. මම බලාගෙන ඉන්න මම කවද්ද පාන්සුකූල සීවරයක් දරන්නේ කියලා. ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. පාන්සුකූල සීවරයක් කවද්ද දරන්නේ කියලා. මම ඉල්ලීම උත්තර දෙනවා අපේ වෛද්‍යවරියගේ. ගැප්මල සීතල වේදිකන වේදිකාලේ ටිකක් ඉදුත් කරලා දෙන්න. මොකද දිනකදී මගේ සාස්ත්‍රුන් වහන්සේ රජගහ නුවර පුන්නා කියන දාසියගේ තිබක් පවන කණුවංගෙන් ඇහිච්ච මල දිවුර උතන දිවිච්ච රෙදි කෑල්ල පඩු පොවල දිවුර කරගත්තා. මේනා වටින සිවුරක් දරාගෙන ඉන්න මම මොන පහක් කියන්නේ. ඒත් මගේ සාස්ත්‍රුන් වහන්සේ නොදරපු දෙයක් මම කොහොමද දරන්නේ? ඒකයි සිංහලේ. මම ඔබට කියන්නේ ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ අන්නේ දෙයක්. මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ සාසනයේ යමක් පූජා කරන්න ලැබෙනවා කියන එක සිංහලේ අනන්ත අප්‍රමාද පුණ්‍යස්කන්ධයක් ජනිත වෙනවා. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ වික්කු සංඝයා වහන්සේව දීපත් කරලා පූජා කරන්න. තථාගතයන් වහන්සේ පිළිවාවේ සංඝයාද පිළිවාවේ. එතනම ඉන්න තියෙනවා. එහෙම පිරිත් ඉන්න පාංච මොහොත චීවර දරාගෙන දූතාංග රැගෙන ඉන්න මහා පිරිත් ඉන්නවා කියන්නේ මේ සංඝරත්නය. ඔබ දකින්නවද නැද්ද කියලා මම දන්නේ. එහෙම ඉන්නවා මහා උත්තම පිරිත්. මහා ශ්‍රේෂ්ඨ පිරිත්. මහා වන්දනීය පිරිත්. ඒ උත්තමයේ ඉන්නකොට සීමුනේ අරිහතුන් වහන්සේලාගේ මේ භූමියේ ඉස්කියා දැනෙන්නේ නැහැ. ඒ උත්තමයේ සත්‍යය අවේ උදා කරගෙන යන පිරිත්. ඔබ මේ සාසනේ නිවිසක් ලියන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේවා ඉදිරියෙන් ඉතින් ක්‍රියාත්මක වෙයි. ඉතින් ඒකට කල් දෙන්න. මම හිතන්නේ නිවේස් කියන්නේ ඔය පන්සල් නොවන බොහෝ පිරිස අතර එකතු වෙන සද්ධර්ම දේශනා අරක විශාල වශයෙන් නැහැටි කරපු සද්ධර්ම දේශනා මම හිතන්නේ 100කට යමාරකට එයාකට නැහැටි කරගෙන ඉන්නවා. හා කියනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් 5-6 දෙනෙක් මේ අපේ මාතෘන් පස්සේ වැඩිලා කතා කරනවා. යාමියගේ ඉන්න තරුණ දෙකෙන් දාන්දර මේ කතා කරන්න කියලා. ඒව කරනවම ඉතින් මොකද මේ රට රකල දුන්න පිටින්දනේ. ඒව කරනවම ඉතින් ඒකට කියලා තියෙන කාලයක් ඉන්න කියලා පොඩ්ඩක්. මේ අපි ආපු කරතන් දුන්න ඉස්සෙල් ගන්නෙත්. ඒකෙන් මම කියන්නේ නැහැ ඉතින් මාර්ගයේ පූර්ණේ වෙනකන් ඉන්නවා කියලා ඉතින් කවද පූර්ණේ වෙද කියලා දන්නේ නැහැ. උපරිම උත්සාහ කරනවා දෙවිලේ පූර්ණේ කරගන්න. පූර්ණේ කරගත්ත කියන්නේ මම එළියට ආව කියන්නේ පූර්ණේ කරගත්ත හැම නෙමෙයි. එහෙම මේ මුලාවට එහෙම වැටෙන්නේ නැපා කවුද? මම මාර්ගයේ පූර්ණේ කරගත්තු නැද්ද කියලා මම ඔබට කියපාන්නේ නැහැ. ඔල හැමතිස්සෙම සිංහදෙනි නොකියන දෙයක් වයන්ගෙන් එහෙම ගන්න යන්න එපා. ඒක සුදුසු නැහැ. මහා පිරි තපාගත් වෙනවා ඊට පස්සේ. ඒක සුදුසු නැහැ. අපරාධයක් කරන්න ඕනේ නැහැ මිනිස්සුන්ට දින්නෝ. ඒ මිනිස්සුන්ට ඔහේ යන්න දෙන්න. ඒකයි කරන්නේ ඔබ ඔබේ ගමනේ යන්නේ. ඉතින් මේවා ඉතින් ඉස්සරහට කෙරෙත් ඉන්නේ. මේ අපි විතරක් නෙමෙයි මේ මහා යතිවලු මේ වෙනවා. මහා යතිවලු මේ වෙනවා සද්ධර්මයේ කතා කරන. ඉස්සරහට බලන්නකො මම මුරුද කියන්නේ කියන්නේ. ඔබ ළඟින් වින්දුනි පාරක් කොටක් ගානේ තරුණිය හතර පහ දෙනෙක් වාඩි කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේට සද්ධර්මයේ කතා කරන්නේ. මේව ඔබ ළඟින් ඉස්සරහට බද්දවගිය කුමාරවරුන් ඉස්සරහට මෙච්ච දේ දන්නවනේ. ඔය ඔය අහගාදී මේ ස්වාමීනි මේ හෙරක් එහෙම ගියා. හෙර ගැන හොයලා මුලවම් කරන්න උඹලා ගැන දන්නවා. උඹලා කොහෙට දියන්නේ ආවේ කොහෙද කියන එක දන්නවා. නෑනේ ස්වාමී. එහෙනම් කියලා දෙන්නම් ඉඳගන්න. දේශනාව කළා. හරියත් මේ නීති ආවේ දෙනවා. දෙවියන් වහන්සේ මේ මේ ධර්ම දූත කණ්ඩායම කියලා කියන්නේ. නේද? ඉතින් ඔන්නෝම තමයි දෙන්නේ ටික. මේ කාර්යාවලිය නිදිදී සිද්ධ වෙයි මහ උත්තරමේ ලෝකෙට පාන වෙනා ඒ උත්තරේ දාම් දෙසයි. ඒ වගේම ඉතින් අසත්පුරුෂ දිරිසුත් ලෝකෙ පහළ වෙයි. පහළ වෙලා ඉවරලා ඒවට අසුන් දෙලයි. ඒවට සාධුනාද දීලා ඒවත් අනුමෝදන් වෙයි ඉතිරි. වැල්ල වගේ නිල පොකුරු පිටින් අභාගත වෙයි. ඒවත් සිද්ධ වෙනවා නොවේ තියෙන හේතුවක් නැහැ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන කාලෙක තමයි තියෙන්නේ වැඩිපුරම පිරිස අභාගත වෙන්නේ. අවීපියට යන්නේ ගොඩක් පිළිසෙයි කාලේ. ඇයි? ආර්යයන් වහන්සේ කාට කටයුතු කරන්නේ? මේ පාද දෙයන්නේ කියලා. ඊළඟ එක ගෞරවණීය නීය පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙවියන්ට හා මළගිය ඥාතීන්ට පින් දෙන්නා දෙම gedara sitinnaa wu anek putgalayan sri sadharmaya yathimata yomu kirima sandaha kaliyutu kriya margiye mokak. මේ බොහෝම හොඳ වැඩක් තියෙනවා කියලා කරන්න පුළුවන්. ඒකට තමයි සිඟුදෙනි ඔබට කරන්න දෙන්නේ මෙත්තා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරන්නේ. ඔබ මෙත්තා සාගත මනෝ කර්මයේ විතරක් කරලා හරියන්නේ නැහැ. මෙත්තා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරන්නේ. තමන්ගේ ගෙදර ඉන්න කෙනිට ඒක මෙත්තා සාගත නොවෙන්න පුළුවන් සමාජයක එහෙනම් කරුණා සාගත වෙන්න. සමාජයක එහෙමත් නොවෙන්න පුළුවන් සැඩපරුස ගති එහෙම තියෙනවා නම් ගෙදර ඉන්න අය මොකක් හරි කිව්වහම බැනවදිනවනම් මුදිතා සාගත වෙන්නේ මුදිතාව කියන්නේ මෘදුතාවය. සාධනයේ මුදිතාව කියලා කියන්නේ සිංහලෙන් මෘදු බවට පත් වෙනවා. බණ කියන්නේ ගියාම ගහනවා බයිනවා. ඒ මෘදු බවට පත් වෙනා මාන පහපන් එළියට තුන් ලෝකාග්‍ර මහ උත්තරයට නිවිලි අර මා මේ පොඩි යකේ මාන පහපන් එළියට හා මම බයිනවා. මාන දැන් වරෙන් අතුරට මං එන්න පොඩි ළමෙක් වගේ එළියට වඩිනවා කියන්නේ මෘදු බවට පත් වෙනවා. මේ මොදු බවට පත් වුනේ දිනදින අර යක්ෂයව දමනය කරගන්න. මේ මරණ ටික කියලා නෝවන් ඵලයේ පිටවන්න ඕන නිසා. එහෙනම් මොදු බවට පත් වෙලා හරි. ඒ අය බැනවා දෙන්නේ මොදු බවට පත් වෙලා හරි. ඒ අයට මේ මාර්ගයේ පැහැදිලි කරන්න. හැබැයි දිනදින අර දීගර්ල යන ගෑණික පස්සෙන් ගිහලා අනේ යන්න එපා අනේ යන්න එපා කියලා අර විරහ ගීතයක් එහෙම ගායනා කරන්නේ එහෙම ආදන්න එපා ඒ මට්ටමට වැටෙන්න එපා ධර්මයත් එක්ක. ඔය විරහ ගීතේ මහනකොට තේරෙනවා නේද මේ මුගේ කොහොමද කොහෙද තියෙන්නේ කියලා. ඔය දවසක් අර මම බස්සේ ගිහින් මට ඇහුණ මේක විරහ ගීතයක් නිවදෙනි මල් පූජ කරන්නත් හදලා. අනේ මාම දාලේ යන්න එපා මම මල් පූජ කළා කියලා. ඒ මට්ටමට වැටෙන්න එපා. මොකද සද්ධර්මයේ කියන්නේ සිංහදෙන මේ මට්ටමට දාන්න ඕන එක නෙමෙයි. ඉතින් ගෙදර ඇයට අනුකම්පාවෙන් සිංහදෙන මේ අනුකම්පාවෙන් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න. එක එක දේවල් කරලා බලන්න එක එක දේවල් ටෙස්ට් කරලා බලන්න. ඔබගේ ප්‍රඥාවට වැටහිවා මේ දේවල්. යතිවරයෝ වුණ ගස්සන් අභියෝග විතරක් නෙමෙයි. ධර්මයේ දේශනා කරන ආමරුරු ඉන්නවා ස්වාමින් වහන්සේලා ඉන්නවා දින් මෑණියුලු ඉන්නවා කිචිනින් වහන්සේලා ආදී වශයෙන් මේ බොහෝ පිරිස් ඉන්නවා මේ සද්ධර්මයේ සේවනය කරන ඒ උත්තම පිරිසම මුණ ගැසන. එහෙම දේවල් කරන්න බලන්න. ඒ වඩත් අකමැති අය ඉන්නේ. දැන් අපි දන්න පිරිසක් ඉන්නවා පිළිගන්නේ ඒ ගෙදර ඉන්න දියණිය පැවිදි වෙන දැඩි කැමැත්තක පසුවේ. මේ දියණිය කොහොම හරි කරගෙන අම්මාවයි ගෙදර අයවයි කැමති කරගෙන ඉන්නේ තාත්තා කැමති වෙන්නේම නැහැ. ආදරේට වෙන මොකටවත් නෙමෙයි. විද්‍යා දෘෂ්ටිකෙන් නෙමෙයි තාත්තා කොහොම වුණත් මිනිස්සෙක් නමුත් ආදරේ නිසා තමන්ගේ දරුවව සාසනේ ඉන්න දීලා අනේ මට ඉන්න බෑ කියලා. ඒ මතයේ කියන නිසා කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ දරුව උත්සාහ කරනවා මාව මුණ ගැසන්න. කාව මුණ ගැසුවා. ඒ හාමුදුරුවෝ නම් මට මුණ ගැහෙන්න බෑ කියන මට්ටමේ තමයි ඉන්නේ. ඉතින් එහෙනම් තව හාමුදුරුවෝ කෙනෙක් මුණ ගැසන්න ඕන. කාගෙන් හරි කරුණු පැහැදිලි කරලා දෙන්නයි ඕනේ. හොඳ මිනිස්සු ලිපින්කතේ. මේ ගහගෙන අඳ බැල ගන්න යන මිනිස්සු නෙමෙයි. හොඳ මිනිස්සු කරුණාවෙන් පැහැදිලි කරන්න පුළුවන් බිරිඳට. ඉතින් එහෙම කරන්න කරුණාවන්තව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කරුණා සාධනීය මූලික කරගෙන හරි. ඉතින් ටික ගන්න. අනිත් එක තමයි මේකදී තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සු. මේ ගොඩාක් පිළිද බල මිනිස්සු නම් එකපාර ධර්මයට ගන්න බැරි වෙයි. ඉතින් ඒ අය තින හරහා ධර්මයට ගන්න. මේ ධර්මයට ගන්නවා කියන්නේ දෙන්නේ යූටර්න්. එන පාර එක පාරම හැරෙවොත් මොකද වෙන්නේ? වාහනයක වේගෙන් ගිහිල්ලා එක පාරට අන්දක 180ට හැරුණොත් එහෙම මොකද වෙන්නේ? පෙරිලා යනවා නේද? එහෙම හරවන්න එපා. යූටර්න් එක ගන්න ලස්සන. එන ඉස්සෙල්ලා දෙන්නේ මොකුත්ම පිනක් දාමක් කරන්න නැති කෙනෙක් නම්. ඉස්සෙල්ලා පිනට යොමු කරගන්න. මෞගුණ ගීත ගායනා කරන්නේ වහන්න දෙන්න. ඒවා ප්‍රියයිනේ දිනුනේ ලගන්න අසලුයිනේ. හරි ලස්සනයිනේ ලයන්විතයිනේ. ඒ වහන්න දෙන්න මුලින්. ඒ වහන්න දීලා ඊට පස්සේ භක්තිවන්ත කරලා මෙන්න තථාගතයන් වහන්සේගේ ගුණ ගීත ගායනා කරන්නේ වහන්න දීලා. අර ලව් සින්දු අහහා යන කෙනාට දිනුනේ තථාගතයන් වහන්සේගේ ගුණයන් ගායනා කරන සින්දුවක් අහන්න දෙන්න. ඒකයි මම කියන්නේ ඒවට ගරහන්න එපා. ඒ ඔක්කොම ආයුධ. ඒ පරණ ගායකයෝ හරි ලස්සන සින්දුවක් කියලා දිනවනේ. බුදු ගුණ ගීත ඒව ආයුධ මේ මිනිස්සුන්ගේ බේරගන්න. ඒවට ගරහන්නවද නැහැ කවුරුත්. මොයිදින් මේ මාත්‍ය ආදිවාසීන් මේ හිතුව පිළිදේව ගීත ගායනා කරලා තියෙනවා. දේව මාත්‍යගේ තියෙන වික්‍රමරත්නායක මාත්‍යක හරතන්දිරි මාත්‍යක මොළෙදෙදෙනි මාත්‍යක ඔය දියෙන්නේ. ඔය හිතුව මේ ලිංගවත් තිරිත බින්දරි මේ මොකක් හරි ලෝකෙට යහපතක කරලා තියෙනවා අනිත් පැත්තේ. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා මේ දේවල් ටිකක් අහන්න දෙන්න මොලේ. ඒ දේවල් අහන්න දීලා හිමීට ඒකට ආවට පස්සේ දැන් ඒක අහන්න හරි ආසයි කොහේ ගියත් ඕක දාගෙන තමයි යන්නේ. මොකද මේ හිතට පිංගුදුනේ හැමදෙස්සෙම ඇලෙන්න එකක් තියෙනවා. ඒකනේ සත්‍යගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සම්මත නියාමයට පත් කරන්න කියලා. නිවන නිච්ච සුඛාත්ත ලෙස දැකලා නිවනට අලවන්න කියලා හිත. ඔය නිතරම ඇලෙන්න ඕනේ හිතේ. හිත කොතන හරි ඇලුනේ නැත්නම් පිංගුදුනේ මොකද වෙන්නේ? එතන මේ හාමිනාසයක් වෙනවා ඊට පස්සේ. හිත කොතන හරි ඇලුනේ නැත්නම් ඒ කියන්නේ හිත හටගන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මොකද? නිරෝධයට ඇලෙන්නේ. ඒක හරියන්නේ නැහැ. එතකොට මෙන්න අසංජ සත්ත්ව කියලා ඔක්ක දිනේ. අසංජ සත්ත්ව කියලා රම්ම ලෝකයක් තියෙනවා, රූපේ විතරක් තියෙනවා. හිත යම් කාලයකට නිරෝධ කරමු කියන දේතර කියලා ඔක්ක දිනේ. එහෙම හරියන්නේ නැහැ. එහෙනම් හිත නිත්‍ය දුක අත්තරෙද නිවන දැකලා ඉවරද නිවන හිත පිටවන්නේ. මේ අතහැරීමේ හිත පිටව ගන්නවා. රාගක්කේ, දේශක්කේ, ලෝහක්කේ කියන එක හරි සාරයෙන් කියලා එතනට හිත පිටවන්නේ. සෝපාදීද නිවන කියලා කියන්නේ අන්න ඒක. ඒක ඇතුළේ සෝපාදීද නිවන කියන එකත් ලෝකේ සත්‍යයි. අරහත් අරහත් ඵල ජීතෝ කියන නිසා අරහත් ඵල ජීත්තේ කියන එක ඔහෙට දහද්ද. ලෝකේද ලෝකෝත්තර දෙයි. ලෝකෝත්තරයි. ඒ හැබැයි ඒක නිවනද? නිවනටයිද කියන්නේ ඒක? නෑ. අරහත් ඵල චිත්තේ කියන එක නිවනටයිද නෑ ඒකද? ඇයි? චිත්ත චෛතසික රූප නිබ්බාන. චිත්ත චෛතසික රූප නිබ්බාන නම් චිත්ත කියලා කියන්නේ නිබ්බාන. නෑ. එහෙනම් අරහත් ඵල චිත්තේ චිත්තේදයිද නිවනටයිද? චිත්තේදයි ඒකක්. එහෙනම් අනුපාත වේස නිවනින් පරිණිරවාණයටපත් වීම තමයි දීව දුක්ඛ කැලවර වීම කියලා කියන්නේ. හැබැයි එකෙන් කියන්නේ අරිහතුන් වහන්සේ දිනුවම් පාලක නිරෝධ සමාපත් කියන ඉන්න ඕනේ කියලා. සමහර බිරිඳ එහෙම කියාගෙන ඉනවා. සමහර බිරිඳ කියාගෙන ඉනවා නිකුත් මේ හරිම මේ හරිම අනුකම්පා දායකයි. ඉතින් මේ අපේ මෙතන ඉන්න එක උත්තරේ ගිහි කාලේ මේ උත්තරයන් මේ සද්ධර්මය අහලා තියෙනවා. මෙයාලාදී මාත් එක්කුවදී අපේ සද්ධර්මය අහන්න ආවා. තවද අපි උන්වහන්සේලාව කවදාකවත් මේ අසන්නතාවයට පත් කරන්නේ නැහැ. ඒ සද්ධර්මයේ දේශනා කරපු උත්තමයාගේ ඉගැන්වීම තමයි තියෙන්නේ. මේ ඒ උත්තමයාට අපහාස කරනවයි නෙමෙයි. එහෙම ඉගැන්වීම ක්‍රමයක් දිනා ඒකට අහුවෙන්න එපා කියලා කියා ගන්න යෝනි. ඒක වැරදියෙන් නම් හිතන්න එපා. ඒ උත්තමයා දේශනා කරනවලු අරිහතුන් වහන්සේ නමක් අරිහත්ත්වයට පත්වීම තුළ නිවන් දැක්කේ නැහැ. නිවන පූර්ණයි කියලා නෑ. උන්වහන්සේලා එහෙමම දිවිතොර වුණොත් එහෙම උන්වහන්සේලා ආයි භවයට එනවා. එන අරිහතුන් වහන්සේගේ දිවිතොර වුණොත් එහෙම උන්වහන්සේ ආයි භවයට එනවා. භවයට නැවිත් ඉන්න නම් නිරෝධ සමාපත්තියට සම්බන්ධ ඉන්න ඕනේ කියලා. නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්නකොට ඔන්න තීරණයක් බෑවොත් හරි නැත්තන්නම් හරියන්නේ නැහැ. ඉතින් අපරාධේ. එතකොට ඉතින් අපේ මේ මෙතන ඉන්න ආඳුරුනම උන්වහන්සේ ගිහි කාලේ ඉන්නකොට ඉතින් ඒ එතුම ඇහුවලු. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ අනුපාදයේ මොකද්ද මේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධිත කෙනෙක් එහෙම මරන්නේ නැහැනේ. ඔය බොරු කතාන්නේ. ඒ මොකක්ම බොරු කතාන්නේ. ඕවා එහෙම නැහැ. ඕවා හදාගත්තුවා ඕවා. මේක දේශනා කරන්නේ මම විතරයි කිව්වොත්. හතර දිනෙත් කොහෙද ඉන්නවා කියලා මේක දැන්ට තේරිච්චා. උන්වහන්සේ දේශනා කළ තේරිච්චා හතර දිනෙත් කොහෙද ඉන්නවා කියලා. ඒ කියන්නේ සංඥා වේදිත ඉගෙනුනේ. හරිම හරිම අනුකම්පා සහගතයි. උන්වහන්සේ කියනවා සතාගතයන් වහන්සේ හැම මොහොතකම නිරෝධ සමාපත්තියෙන් ඉන්න තමයි උත්සාහ කරන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කරන විදිහේ එක පාඩක කියනවා සාරිපුත්ත එහෙනම් ඔයා මෙතන ඉඳලා මේක දේශනා කරන විදිහට ටග් ගාලා කියන නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. හන්දෙයි මේ. මං අහලම නැහැ දෙවිතුනි මගේ සාස්ත්‍රුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිත අවස්ථාව. තියෙනවද දන්නේ මං අහලම නැහැ. මොකද මේ මහා උත්තමයා එක බින්දු දිවනේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඉහාත්මේදීම නිවන් සුව විඳින සමාපත්තිය. නිවන මේ හිතන එක පවා මහ විහෙත රහතන් වහන්සේලා. ඒකයි උන්වහන්සේලා නිරෝධයට සම්බන්ධ වෙන හිතන එක නතර කරන්නේ. හන් දවසක් උන්වහන්සේලා මේ මහා සමාපත්තියෙන් ඉන්නවා කියන කිසිම වෙහසක් නැතු. මගේ ශාස්ත්‍රඥ උන්වහන්සේ මං අහලා නැහැ එක දවසක්වත් එහෙම හිටියයි කියන්නේ. ඇයි පිළිවෙල ලෝක සත්‍යයට දෙත කරන්නේ උන්වහන්සේ මහා උත්තරේ නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් හරියනවා නේද? උන්වහන්සේ අපි කරේ අනුභව කාවෙන් සූත්‍ර දේශනා කර කර ගම් නියංගම් සැරිසරුව කිව්වොත් ඒ දිවෙ නිදින් නැතුව එහෙම උත්තමයෙකුට මේ ඔබ මේ ශාස්ත්‍ර ගුණාන්තයෙන් නම් ආමන්ත්‍රණය කරන්නේ. ඒකයි මම කියන්නේ මේ උත්තමයන් වහන්සේ මහා දේශය ආයතනවලින් කියන්න පුළුවන් මහා උත්තමෙක් නෙවෙයි. මේවා හොඳට දීපත් කරගන්න. බුද්ධානුස්සතිය වඩන්න මෙන්න මේවයි හොයන නැතු බුදුහාඳුරගේ ඇහැ, බුදුහාඳුරගේ නාය, බුදුහාඳුරගේ තොල් දෙක, බුදුහාඳුරගේ නිකට, බුදුහාඳුරගේ පපුව. ඕව නෙමෙයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. සතාගතයන් වහන්සේ ත්‍රිවිධ මහා ගුණ ඡන්දයක් මේ. පරම ශ්‍රේෂ්ඨ මහා උත්තර යෝගකෙදී මේ උන්වහන්සේ එහෙම කරලා නැහැ. ඔය නිරෝධ සමාපත්තියේ සම්බන්ධලි ගොඩක් දුරට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. හේතුව දෙන්නේ උන්වහන්සේ ලෝකෙට වැඩියේ නැහැ තථාගතයන් වහන්සේ වගේ නිසා උන්වහන්සේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේට අපමණ රේණුවක හරි අහිතක් වෙයි කියලා හිතාගෙන උන්වහන්සේ වඩවැදුනා. ඉතින් වඩවැදිච්ච උත්තරේ මුත්‍රි ඔහොම කරන්න පුළුවන්. මේ අනිත් උත්තරේ මහා ඕව කලේ කලයි කියලා අපිට හරි අදුවෙන් අහන්න හම්බෙයි. ගම් නියංගම් සැරිසරසන හිතල බලන්නේ ඉන්නේ දෙරස්සු දෙකක්වත් නැතු ගමක් ගමක් ගානේ වැඩලා මේ සද්ධර්මයේ දේශනා කරපු මහා උත්සමියෝ ගැන ඉතින් මගේ ශාස්ත්‍රඥ වහන්සේ දෙරස්සු දෙකක් දාන්නේ તો වැඩියනම් මම කොහොමද දෙරස්සු දෙකක් දාගෙන ඇවිදින්නේ කොහොමද හිතලා බලන්න ඕන? ඔබගේ සාස්ත්‍රවරයා කවුද කියන එක ඉස්සර තේරුම් ගන්න. පරම ශ්‍රේෂ්ඨය මේ ලෝකෙට බිහි වෙච්ච. ලෝකයේ පිනට බිහි වෙච්ච පරම ශ්‍රේෂ්ඨයයි. ඒ උත්තමයන්ගේ අලිපාරමියන්නේ. ඒ උත්තමයන් වහන්සේගේ ගුණම නිතර මෙලෙහි කරන්නේ. තිංගදී අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ග්‍රාමවාසීත්වයේ අතහැරියා. ඒ උන්වහන්සේ තමයි තිංගදී වැඩිම වක්තියේ උත්තමයා. උන්වහන්සේ නිසා සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහා උත්තමයන් වහන්සේට ආචාර්ය. දෙවනි තැන හම්බ වෙන නිසා උන්වහන්සේ නිසා. උන්වහන්සේ ග්‍රාමයේ වසන් නැතුව තිංගදී ආරණ්‍ය නිවාසී වුණා. බලන්නකො මහා උත්තම දිනුතුනි. අද මේ මෙහෙණිවරුන්ට කරන දේශනාවකින් තිංගදී මම කිව්වේ නිවන් දකින්න කෙනා හැමතිස්සෙම ඉන්නේ පිටිපස්ස. ඒ කිවි බණ අහන්න එන පිටිපස්ස නෙමෙයි. ලෝකේ අල්ලන්නේ යන් කියලා පෙළ ගැහෙන්න කිව්වොත් පොරකකා පොරකකා ඉදිරියට කියලා පෙළ ගැහෙනව නේද? ඔගේ මුලින්ම නිවන් දකින්නේ කවුද? මොන් දෙවියන් ඉස්සරහම ඉන්න කෙනාද? පිටිපස්සෙම ඉන්න කෙනාද? පිටිපස්සෙම ඉන්න කෙනා. ඒක නිසා අපි මුතුනේ හැමතිස්සෙම පයතිස්නා විස්ස වගේ නිවන් දකින්න බෑනේ. මුදුන් වෙන්න යන කාටවත් නිවන් දකින්න බෑ. පාලනය කරන්න යන කාටවත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් තියෙන්නේ මේ පයතිස්නා විස්සත්තේ පල්ලෙහාට මෙන්න. දැන් මේ මරණි කහලා මෙතන දීදී ටිකක් දෙනවා කිව්වා නම් පොරව කරනවා. ඔබ එහෙම කරයි දන්නේ මම දැකලා තියෙනවා. විදිනත් සාගතයි අපරාධ බල කිවි කියලා හිතනවා. තොර කාල සීදී එක ගත්තාම නිවන් දකින් නෑ පින්වතුනි. තොර නොකා ඉඳලා සීදී එක ලැබුණා නම් ලැබුණා නැත්තම් නෑ ඒක අදාගෙන ගෙදර ගියා. එතනම නිවන යම් කොටස පූර්ණේ කරන්න නියන්නේ. මිනිසුන්ට මේවා තේරෙන්නේ නෑනේ. පින්වතුනි ආග තමන්ගේ මේ මෙහෙණිවරුන්ගේ භික්ෂුන් වහන්සේලාට මම කියන්නේ තමන්ගේ මෙහෙණිවරේ හෝ තමන්ගේ පන්සලේ වැසි කිවිය හොඳයි. බෝධිමලුව නෙමෙයි වැසි කිවිය හොඳයි. ඒක කවුරු හොඳන්නේ නැහැ. පහත් ගති පහත්ම හිත තියෙන කෙනාට විතරයි ඒක කරන්න පුළුවන්. තමන්ගේ ගුරු ආමඳුරන්ගේ සහෝදර වික්ෂුවගේ අතනින් දැකීම දිනන ඉක්මනට ගියට පාත්‍ර දිනු හොඳයි. දිනු හොඳයි. ඒ හොඳලා ඒ කටයුතු කරන්න. මම ඉංගලන්තේ ඉන්නකොට දිනුදෙනි මම ගියා සීක් දේව මන්දිරයකට. අර ජටා පිරිසක් ඉන්නේ ඉන්දියාවේ ජටාව බැඳගෙන සීක්ලා කියලා. ඔය දේව මන්දිරයකට ගියාම මොකද මගේ යාළුවෙක් මට හරියි වර්ණනාවක් කළා. ඒ මිනිස්සු කියන්නේ ඒ දේව මන්දිරය කියන මහා විශාල දේව මන්දිරය. මං ගිහේ ඉන්න කාලේ එංගලන්තයේ ගිහ වෙලා ඉන්නකොට ඒ ගියාට පස්සේ දීමිතර ඒ යන තැන සපත්තු ගලවන තැනක් තියෙනවා. ඉතින් සපත්තු ගලවන තැන මම සපත්තු දෙක ගැලවුවා ගලවලා ඉවරනවා දීමිතර. දැන් මේ මෙතන ඉන්නවා ඉඳගෙන මිනිස්සු. මේ මනුස්සය කරන්නේ තියෙන්නේ අර ගලවල තියෙන සපත්තු ඔක්කොම පොලිෂ් කරනවා. තීතාල බේදාල පොලිෂ් කරලා ආයතම්පත් කරනවා එතන. ඉතින් මං හිතාගන්න අනේ පව් ඉතින් මේ කීයක් හරි ඉතින් හොයාගන්න මේ මනුස්සය විදිහට දුකක් කියන. මං හිතාගෙන දේව මන්දිරය ඇතුළට ගියා. ඒ යන්නේ ඉතින් ඉතින් ජටාවත් දෙනවා ඔලිය බැඳගන්න වෙදි කෑල්ලක් ඒක බැඳගෙන යන්න ඕනේ ඇතුළට. මේ අයගේ මේ බුදු සත්කාර කරන ඉතින් අපි වට ගරු කරන්නේ. ඉතින් ඒ වට ගරු කරගෙන මං ඇතුළට ගියාම මගේ හිතවලත් එක්ක හම්බුණා ඇතුළේ. ඉතින් මම ওই හිතවතත් එක්ක කතා කළා. ඒ හිතවතත් මම කිව්වා ඉන්දියන් ජාතිකේ මම කිව්වා බලන්නක අර මිනිස්සයා නේද කොච්චර දුප්පත් ඉතින් මේ සපත්ත ටිකක් පොලිස් කරලානේ ජීවත් වෙන්නේ කියලා. ඒ මහත්තයා මට කියනවා. ඔබතුමාට වැරදිද? ඔය සමහර විට මේ එංගලන්තේ ඉන්න 20 වෙනි සල්ලිකාරයා වෙන්නද කියලා. ඔය ප්‍රකෝටිපතියෙක් වෙයි ඉන්නේ කියලා. ඔය ප්‍රකෝටිපතියා ඔය වන්දනාවට යන්න කලින් එතන ඉඳගෙන ඉවර වෙලා ඒ සායිතුමන්ලව අදහනේම් ක්‍රමයේදී මොකක් කරේ දින ඒ උත්තමයෝ කරපු කර ඒ ඒ උත්තමයන්ගේ සත්‍යයට වැටෙන්නේ ඒ පල්ලෙහා තමන්ගේ මනස පල්ලෙහායින් දාගන්න මානිය දුරු කරගන්න ඔය කටයුතු තමන්ගේ කැමැත්තෙන් කරන්නේ නැහැ හැම කෙනාගේම සපත්තු පොලිස් කරන්නේ සීවදිනිය ඔබ මතුවේ දාගේ සම්බුද්ධ සාධනයක නේද? අද සම්බුද්ධ සාධනයක ඔබ තියෙනවා. හා කාදම සරුවම ඔබ කරන්නේ මේ සම්බුද්ධ සාධනයේ මහා ලොකුයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට පුළුවන් දෙයක් මේක කරා. ඒක සම්බුද්ධ සාධනයේ අගේ ඉඳලා මුලට නිවේද යන්න නැහැ. ඒකයි මම ඔබට කියන්නේ කිසිම අනිත් හැමෝම බෝධි මනු අමදිද්දී ඔබ වැසිගිනි මනු අමදි. ඔබ වැසිගිනිය සුද්ධ කරා. ඔබ කියන අනේ මං වැසිගිනිය සුද්ධ කරා. ඔබ මේ ධර්මයේ අහනවන සිංහදේ ඔබ එතනට යන්න. මානයක් නැතිව ජීවත් වෙන්න. අනතිමානී වෙන්න සිංහදේ මානිය අඳු කරගන්න පල්ලෙහාට දාගන්න මානිය. එයා තමයි දිනන්නේ. ඒකයි මං කියන්නේ පොණිම ගැහුවාම පොණිමේ පිටිපස්සෙ ඉන්න කෙනායි දිනන්නේ ඉස්සරහා ඉන්න කෙනා දිනන්නේ නැහැ කවුදක්. මේක කම්බා දිනනවා වගේ වැඩක් ඉස්සරහට යන අය පරිදිනවා පස්සට යන අය තමයි දිනන්නේ මේක. ඉතින් මේව පුළුවන් තරම් අවබෝධ කරගන්න. මේ ප්‍රායෝගික නිවන් දකින ක්‍රමයේදී. පුළුවන් තරම් සිංහදෙනි මේ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. හේතුලින් ඔබට මහා සැනසීමක් උදා වෙලා ඒක. බණ අහනවා වගේ මේව පිළිපදින්න. ඒ විදිහට කරගන්න. අපි නොකර කියනවා නෙමෙයි සිංහදෙනි අපි කරලායි ඔබට කියන්නේ. මානේ පුදුුවන් තරම් පල්ලෙහා බස්සගෙන ඉන්න තමයි හදන්නේ. මොකද මේ මානේ බිඳුවක් කරගන්න මේ අදහස. ඒකනේ මම හැමදෙස්සෙම කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේ පයතිස්නා 20ක් තේ ඉඳිදි. මානයක් ඇතුව ඉන්න මට පුදුම ලැජ්ජයි. මහා ලැජ්ජකාරයෙක් මම. ඒ පිළිමත. එතන ඉන්න දින්න. එතන ඉන්න. පුදුුවන් තරම් යදහත් පාස් වෙලා ඉන්න. ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ එතකොට කොහොමද ඔබ පාරේ යනකොට ඔබ ගෙදරින් එළියට බහලා යනකොට ගෙදර තියෙන මල් ගහකාරී කෝර ගෙදර වවල තියෙන ගහක අත්තක් ඔළුවේ හැපෙනවනේ ඔබ ඒ අත්තට කැමතිද නැහැ නේද හැබැයි ඔබ එතන යනකොට තින්නුතුනි ඒ අත්ත හැමතිස්සෙම උඩට ඉස්සෙලා ඔබට යන්න දෙනවනේ ඔබ කැමති නේද ඒක එහෙම කරන්න එතකොට මිනිස්සු ඔබත් එක ගැටෙන්නේ නැහැ නේද එහෙම කරන්න මිනිස්සුන්ට දිනන්න දෙන්න කාර්ය කාණුවට බහින්න කාණුවට බහලා එයාට යන්න දෙන්න මේ ලෝකේ අයිතිකාරයෝනේ තියෙන්නේ ඔබත් මේ ලෝකේ අයිතිකාරයෙන් නම් ඔබත් ඒ ගමන යන්න ලෝකෙන් එතර වෙන්න ආපුවා ඉන්නවා නම් තියෙන්නේ ලෝකේ අයිතිකාරයන්ට එක දීලා ඔබ දෙක ගන්න ඔබ අන්තිම ගන්න මොකද හේතුව කියන්නේ ලෝක සත්‍යය එකපෙකට යනවා නම් නිවන් දකින්න වෙන්නේ කොයි අතටද අනික් අතට එහෙනම් දැන් ලෝක සත්‍යය පොණිමේ යනවා නම් තියෙන්නේ එකපෙකට නිවන් දකින්න කියලා කිව්වට පස්සේ එක වෙලා ඉන්නේ කවුද? පොලිමක් ගහලා කියනවා ලෝකේ යනු කියලා. දැන් කට්ටියම දුවනවා නේද ලෝකෙට? නවතිනු නිවන් දකින්න කියලා කිව්ව ගමන් මොකද්ද කරන්න වෙන්නේ දැන්? ආපස්සට හැරෙන්න යනවා නේද? දැන් කවුද එකට ඉන්නේ? අර ගල් දුවන ගොඩේ අන්තිම ඉඳට කෙනා නේද? අන්න ඒකයි කියන්නේ. එනම් මේ දුවන ගොඩේ එකට යන්න හදන්න එපා බිමදෙන පොර පිටියට වැදිච්ච බලු රංචු වගේ උදේ ඉඳලා රෑ වෙනකම් මස් කටු වලට පොර ගන්න එපා මිදෙන්න සැනසෙන්න නිවා ගන්න ඔය 10 නිවා ගන්න තියෙන්නේ විවිධ ස්වාමි පුරුෂයා දෙන්නව නිවා ගන්න මේ 10 ඔය තේරුමක් නැති වැඩ වලට දුවන්නේ නැතුව අපරාධ තියෙන්නේ ඒකයි මම කියන්නේ ඔය තරුණ ජීවිතය ආයෙ ඔබට එන්නේ නැහැ ඕක අවුරුදු 55 වෙච්ච ගමන් ඕක ඉවරයි ඔය කය තියාගන්නේ නැහැ මේ කාලේ හැදෙන කයවල හරි දුර්වලයි හරිම දුර්වලයි අවුරුදු 50 පයින්කොට ඉන්න බෑ ඒක විදිහක ඉඳගෙන ඉතින් කොහොමද වීර්යවද මොනව කරන්නේ දෙන්නේ තරුණ කාලේ මේක නැති දැන් ඔබට තරුණ කාලේ ලැබෙනවා නේ ඒකනේ මම තරුණයන්ට හඳලගා කියන්නේ මේ පස්සේ ඇවිල්ලා කියන්න එපා අයියෝ අපි කරගත්තේ නේ ඒකනේ මං කියන අර බල්ලට කන්න ටිකක් දෙනකොට හිතෙන්නේ උනත් උඹව මට කලින් හම්බුණා නේ අද උඹට මේ ටික වෙන්න මම ඉඳ තියන්නේ නැහැ සම්පූර්ණයි මොනවා කරන්නේ ඉතින් ඒක නිසා සිංහදෙනින් පුළුවන් විදිහට තමන්ගේ පිළිතුරු උදව් කරන්න ඔබ ඉන්න ඔබට උදව් කරගන්න අනිත් අය ගැන හොයන්න කලින් ඉතින් මෙතන ඉන්නවා සිංහදෙනි මේ මේ බොහොම අත ළඟ සැරිත තියාගෙන ඉන්න කිරිස් ඉතින් එයා එළ ඉන්නේ පැවිදි වෙන එක නවත්තන්න බෑ කාටවත් තව මාස 5ක් යනකොට ආම් මේ මේ මිසුන් වාදේලා 100ක් 200ක් 300ක් හැදෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒකේ හිමමයි කිව්වේ පාරමිතා පුරුදු මහා උත්තම කිරිසක් ඉන්නවා. ඔය අය එන්නේ නැහැ ඔය අය ඇවිදින්න මේ බුද්ධ ජීවිතේ දවට ගන්න ඕනේ මේ අපින් නෙමෙයි. එහෙම එකක් නැහැ අපි මේ ප්‍රහාණ කරනවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. ලෝකේ පුරාම ලංකාව පුරාම මේක සිද්ධ වෙනවා. කාටවත් නවත්තන්න පුළුවන් නෙමෙයි ඒක. ඒකයි මම කියන්නේ තමන්ගේ දරුවන්ට පැවිදි වෙන්න විදුදුත්ත පාලනාව මේක නවත් අදන හදන්න එපා. ආකෘණාන්දිට වෙන මහා ද්‍රෝහිකමක් හේතුව. ඒ වෙලෙදි පැවිදි වෙන්න මහා ප්‍රසාද චිත්තයක් ජනිත වෙන්නේ. මේ චිත්තය දෙපාරක් ජනිත නොවෙන්න පුළුවන් ජීවිතේ. එක තැනකදී මේ ප්‍රතිවිරුද්ධ ඒ හිත ජනිත වෙලා එනකොට ඒක වාද කළාන නෑ යමං ඕනේ නෑ ඊළඟ පාර බැරියයි කියලා එම අරගෙන ගියා නම් පිටින් ඒ හිත ආයි ජනිත නොවෙන්න පුළුවන්. මේ මොන අපරාධයක්ද කියන්නේ? නිවන් දකින්න හිත පිටේ බල්ලෙක් වුණා කිව්වහම අර අම්මා තාත්තට හෙන ගහිට යන්නේ. එහෙමයි කම්බේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරන්න. එහෙනම් පිටින් අපි අද සමාර කරමු. මේ ප්‍රඥා සාසනයෙන් ප්‍රයෝජනය ගත්තා වගේම කරුණා සාසනිකව ඒ කරුණා සාසනය තුළ ඒකෙන් සීල ආරක්ෂාව ලබා ගන්න ඒ පිට ගන්න පුළුවන් කිරීසෝ පිපත් කළා. ඒ ඇයි තීනන් මෝදන් කරන්න පුළුවන් වෙන කීප දෙනා. ඉතින් ඒකත් එක්කම මට ඔබට කියන්න තියෙන අනිත් කාරණාව තමයි තීනන් මෝදනාට කලින් දැන් ඉතින් මේ මහා සාහාර ධර්මස්කන්ධයක් කතා කළානේ. ඒ වගේම බින්දුනේදී ඔබ මේ ධර්මයේ අර කරට මීපැණි වක් කරන්න ආසේ ඉතින් බොහෝම ප්‍රසාද හිමින් ආගෙන ඉන්නේ. එහෙනම් මේ ධර්මයේ දැන් කතා කළේ කවුද? මහා සංඝයා වහන්සේ. එහෙනම් මහා සංඝරත්නයයි කතා කළේ මං එහෙම නෙමෙයි. ඒක නිසා පින්වතුනි සියලු ගරුගුණෙහි ඒ උත්තරීතර මහා සංඝරත්නයට පූජා කරන්න. ඔබට පූජා කරන්න දෙයක් තියෙනවා නම් ඒ සියල්ලේ පූජා කරන වෙලාවට මහා සංඝරත්නයේ දීපත් කළ ඒ උත්තරීතර වහන්සේලා දී පූජා කරන්න. ඒ උත්තරීතර වහන්සේලා කවදා හරි තනක දීව ප්‍රයෝජනෙට ගනී. එහෙම ක්‍රමවේදයක් තමයි කරන්නේ. ඉතන මට මතකයි දීවතුනි. ඔය ඉස්සරහයේ සිංහසත් තිබුණා. තමන්ගේ ගෙදර මේ ධර්ම දේශනාවකට යනකොට දැන් අයගේ එහෙම ඒවා නැහැ. මම ඒකෙන් කියන්නේ මේ ඒවා ඇති කරගන්න කියලාත් නෙමෙයි ඇති කරගන්න එපා කියලාත් නෙමෙයි. මට ඒවට කියන්න අයිතියක් නැහැ. මට මතකයි දීවතුනි ඉස්සර මම ওই ධර්ම දේශනාව කරද්දී පොයි දවස්වලට පන්සල්වල ආරාධනා ලැබිලා ඊ කාලේ මේ ධර්ම දේශනාවකට යද්දී ලංකාවේ මේ අවුරුදු 10කට විතර කලින් ඒ සත්‍යධර්ම දේශනාව අවසන් වෙනකොට සිංහතුනි ඒ ඉන්න උපාසක අම්බලා ඒ උපාසක මහත්තුරු තමන් කියවන්න ගෙනාවු බණ පොත ගරුගුණ පිටින් ඇවිල්ලා පිරිකරක් විදිහට පූජා කරනවා. ඒ එහෙම තිබුණා සිංහතුනි. එහෙම අර එහෙම පිරිත් ඉන්නවා. මේ මේකෙන් කියන්නේ සංඝරත්නයේ මේ දේවල් පූජා කරන්න කියන එහෙම නෙමෙයි. මේ කියන්නේ මම දැක්කපු අත්දැකීම. එතකොට කිව්වදේ කවුරු හරි කෙනෙක් අර පිරිකරක් උතාගෙන ඇවිල්ලා පූජා කරපු එකට වඩා මම හරිම සන්තෝෂයටපත් වුණා. ඔය එකක්වත් මට පාවිච්චි කරන්න අවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ. මම හරිම සන්තෝෂයටපත් වුණා බඳ මේ මොහොතේ ඇතිවෙච්ච ප්‍රසාද හිතක් කරන කොටගෙන මට තියෙන එකම එක දෙගයි මේ වෙලාවේ පූජා කරන්න ඒ තමයි පරණ පට්ට පරණ ගෙහිච්ච පොත. ඒ මොහොත තාම ඇති අපි ඉගෙන හරිම ගරුමුණ හිතකින් පූජා කළා. ඒක මාත් මවම ගරුමුණ හිතකින් පාර ගත්තා. එහෙම තමයි කිව්වෙදි අතහැරීම කියන එක දෙන්න වෙන්නේ. පොඩි පොඩි විදිහට හරි අතහැරෙනවා හිත. ඉතින් මේ සාසනික ගුණධර්මයන් දොරා ගන්න. හැබැයි මේ සීල දේ වික්ෂු සංඝයා දේපත් කළා. වික්ෂු සංඝයා උදේ සම්පූජ කරද්දී පූජා කරන මොන දේ පූජේ. එන තනි පුද්ගලත්වයක් එහෙම ආරෝහ කරගන්න ඉස්සක් කිසිම කෙනෙක් ඒව අදාළ නැහැ නිකුදින ඒව කරන්න ගියොත් ඔබ අමාරු වෙනවා. ඔබ විතරක් නෙමෙයි මේ පුද්ගලයාත් අමාරු වෙනවා. ඊට පස්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේත් අමාරු වෙනවා. මට පේනවා ඔය ගොඩක් හොඳ ස්වාමීන් වහන්සේලා අමාරු වෙනවා නිහිතිදී මොනව කරන්නේ ඉතින් අපි නිහිත නැහැ ඔවා දුක් කාලේ ගිහින් වටේ වැදෙනවා. අපේ හාමුදුරුවෝ කියලා රේස්තුම් දානවා, වාට්ස්ඇප් දානවා, ස්කයිප් දානවා, ඔක්කොම දාලා ඉඳලා ටික කලක් ගියාම අනේ අර හාමුදුරුවෝ ඉතින් ඒකෙදි අපේ පිළිවෙතෙන් ඉතින් පාළ වෙලා ඉන්නවා මේ මහා හොඳ මහත්තුරු ටික අනුරවණු ටික අපිවත් ආරක්ෂා කරගෙන ඒ ගමන යන්නේ. ඉතින් බොහොම හොඳයි. ඉතින් ඒකට කියන දෙන්නේ මම මේ මහා උපත්තකට දාන්න. මම ඔබටත් කියන්නේ ඒක ඇතුළේ සද්ධර්මිය ඇව්ව බොහොම සාර්ථකයි ඔක්කොම හරි. ඔබ සද්ධර්මිය අවබෝධ කළා බොහොම ගරුකුණ හිතක් ඇති කරගත්තා. ඒ ගරුකුණ හිත ඇති උනේ සාස්ත්‍රෝන් වහන්සේගේ සද්ධර්මිය අහන ශ්‍රාවක සංඝයා වහන්සේලා ඒ දේශනා කරන සද්ධර්මිය. ඒක නිසා එතනින් නැවතිලා උන්වහන්සේලා දේ සද්ධර්ම දේශනා කරනකොට කියන ඔබට දැනෙන උනා වූ කින් මේ උත්තරයට සම්බන්ධම් කරන්නේ මේ විදි කරත් මේ විදිහට ඒ විදිහට පූජා කරන්නේ කොහොමද? එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාරණ දෙන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් පතාගෙන නිවන පරිපූර්ණ කිරීම උදෙසා සාධන බ්‍රහ්මචර්යාව පූර්ණ කිරීම උදෙසා අපේ වෙලා කටයුතු කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ දිවණක් පිටසක් දීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසින් මුහුණ ගංගා අක්ෂර ගංගා ඒ උත්තරයේ උදසා බිඳුල පසුබලරේ නීති නිදී දීපත් වියාමේ නී උත්තරයද යම් ග්‍රහ ප්‍රූපත්‍ර වල වූ සාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරේ භූත වේවා යක්ෂ පේත පිසාච මලකී වල කුම්භ බණ්ඩාදීගේ මැද සැමිනියා වූ දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරේ භූත වේවා ඇස්වා කටවා හෝවා අවදෝ සක සංකා දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරේ භූත වේවා හිරේ පිට පාදාන්තයේ දක්වා වූ කිසියම් වූ රෝගාබාධයක් දෝෂාන්ධකාරයක් තියෙනවා නම් ඒ සියලු දෝෂාන්ධකාරයන්ග සහ දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා දෙන්න ඕනවා. ඒ වගේම පින්වත්නි මොහොතකට දීපත් කරගත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාරණ දෙදි ඒ ශ්‍රී සද්ධර්මය මුක පරම්පරාවෙන් අරගෙන එමිදින එදා මාතලේ අලුලේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා තමන්ගේ පණ දෙවර කොටගෙන පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වලම් පිරිසක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීල මුකුණ ගංගා අසල ගංගා ඒ උත්තමයන් වහන්සේලා උදෙසා අනුමෝදන් කරන්නේ මේ පින් නිහිතී ප්‍රතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දී මජරාමුල සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තිමුතරි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයේ තාවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දින දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිරි සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝකේන චන්ද්‍රේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාට මේ පින් වී දොළ පසුබලරේ නිමේ පින් වී දීපති වියාමේ මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිරි තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන යටතින් අනුමෝදන් කරා. ඒ වගේම සිංහතුන් මොහොතකට සිහිපත් කරගන්න තමන්ගේ නමින් ජම්මාන්තර ගතවන් දෙදුනා වූ සීලම ජාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ සේවක සේවිකාවෝ මේ ආදී වශයෙන් මිය පරලෝ ගියා වූ ඒ සීලම දින විශේෂයෙන්ම සිංහතුන් මේ මහා ඡේදවාදිකයක් වශයෙන් පෙරදි යුද්ධයක් පවතින කාලයකදී මිය පරලෝ ගියා වූ සතුරු හෝ මිතුරු හෝ ඒ සීලු දිනාවක් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දේ විතරක් නෙමෙයි මේ කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ජාති මිත්‍රාදීන් වෙච්ච ඒ සීලු දිනාවක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම කුණ ගංගා අකුසල ගංගා ඒ පිරිසුදු දිසා බිඳුල පසුබලරේ නීතිං ගිහි දීප ක්‍රියාවෙන් ඒ ආත් යම් කිසි අභව මිස්ථානයක ඉන්නෝ නම් ඒන් අසමි දේවා අජරාමුල සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටතින් අනුමෝදන් කරා. ඒ වගේම නිවදින මොහොතකට සිහිපත් කරගන්න මේක කල්පංගමක් ඇතුළත තමන් විසින් අවිදසාධාරණයන්ට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරෙලා ගිහිල්ලා අදෝබෝ මරණව කපනවා කොටනවා කියාගෙන ඔබ පිටිපස්සෙන් ඇවිදලා ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පිහිටුන පතුරුලරේ නීතිං වීදී පැතිරි යාමෙන් ඒ ඇති අභවී ස්ථානයෙන් අතුමි දේවා මේ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදිලා සම්මයා දෘෂ්ටික වේවා. දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් දෙන්නා කරා. ඒ වගේම හිමිදුලි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා අපිට විශේෂයෙන්ම හිමිදුලි මේ ශ්‍රී සත්‍යයෙන් දේශනා කරන්න අද මේ වෙලාවේ මේ විහාරස්ථානයේ මේ ආරාමයේ ඉවර කර දුන්නා වූ මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා වහන්සේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමි සංඝසතු කළ පූජකලා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම හිමිදුලි මේ ශ්‍රී සත්‍යධර්මයේ ප්‍රචාරයේ කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මහන්සියෙන් හරි හම්බ කර ගන්නා වූ ධනෙ කොටසක් අපකප කළ කටයුතු කළ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා ලය මදල පූජා කරා වූ ඒ පිරිසවත් සිහිපත් කර ගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ සේවක සේවිකාව ස්වාමි දරුවන් ස්වාමි දිනියන් මේ රට පාලනය කර ගන්නා වූ ඒ උත්තෝ පිරිස සිහිපත් කරගෙන ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි දීදුල පතුල්ලර නීතිං වී දීපති වියාමේ නේ අධ්‍යාම් කිරි රාහපල පත්‍ර දෝ සාන්දේ කාල තියෙනවා නම් යක්ෂ මේත පිසාජ මලගේ වල කුම් බණ්ඩාදීගේ වැඩ සෙමිනිය ආ වූ දෝ සාන්දේ කාල තියෙනවා නම් ඇස් පාකට වා හෝ වා ඕල් දෙවතක සංකා දෝ සාන්දේ කාල තියෙනවා නම් ඒ සියලු දෝ සාන්දේ කාලයන් ගසා දූමින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තුලදීම අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියන ඒ වගේම දිනවල මොහොතකට සිහිපත් කරගෙන අද මේ ස්ථානයේ අපි සත් ධර්මයේ සබනේ කරන කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සම්තරකණී වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සත් ධර්මයේ අවබෝධ කරගන්නති මාර්ග ඵල ලබන්නේ කියන ඉඳන් ඒ ආහාර පාන සකස් මෙලා එදා අයත් අතීතයේ ඉඳලා බැවුවම සකස් කරලා ඇද මේ සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා අද ඔබගේ අතට ආහාරයක් වශයෙන් පිළිල කරගන්නකම් අපකප වේලා කටයුතු කළා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ දිනදලාවා සිහිපත් කරන්න තමන් විසින් මේත මාන්දීන් හරි ගමු කරගත්තා වූ ධනෙන් කොටසක් ඒ ආහාර විසා ඒ ආහාර මිලදී ගැනීම උදෙසා අපකප කළා කටයුතු කළා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ දිනදලාවා සිහිපත් කරගන්න ඒ උදෙසා සාධුනාදයක් හරි කරත්වා නම් ඒ දිනදලාවා සිහිපත් කරගෙන උපසින් රැස් කරගත්තා වූ සිනම පුණ්‍ය ගංගා සුදල ගංගා ඒ අය කෙනෙක් පිළිදොර පතුල හරි නීති මිහිදී පැතිරී යාමේ නේ ඇති අපි දබහ වේතාලේ කිලෝන ඒ වත් මිදේවා අජරාම සංඛ්‍යාත නිවිනින්තන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් ඉන්නවා. ඒ වගේම දිනුදුනි මොහොතකට සීපත් කරගෙන ආද මේ ස්ථාන දෙවිදල සද්ධර්මයේ ශ්‍රවණී කරලා දිහිතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙස බුදුරුවන්ගේ වර්ෂාවෙන් අවුදින ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එනම් මේ ස්ථාන භූමියේ වැඩ බාසස්ථානය කරන්නා වූ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ වැඩ කරන්නා වූ මේ ගිහිදී පිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසවත් සීපත් කරගන්න ඒ වගේම සිංහතුනි මේ විහාරස්ථානයේ සමසතු කරලා පූජා කළා වූ යම් කිසි උත්තම පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සීපත් කරගන්න මේ ඉඩම් වල මුල්පදිංචි කරුවන් සීපත් කරගන්න ඒ වගේම මේ විහාර නිදි කිරීම සඳහා ගඩොලක් ගඩොලක් ගාලි මේ ස්ථානයන්ද ගෙනල්ල බඳල කරලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සීපත් කරගන්න ඒ වගේම සිංහතුනි ඒවට ආධාර උපකාර කළා වූ සාදුකාරයන් දීලා hali සිංහතුනි මේවට යම් කිසි අතහිත දුන්න පිරිසක් ඉන්නවා නම් ආශිර්වාද ශක්තියක් යම් කරපු පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත් ආශිර්වාදම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අතරින් දීතුල පතුලර නීති නිදි දීපති වියාමෙන් ඒ ඇත් යම් කිසි අභව වේතාලේ ඉන්නවා නම් ඒ නැස මිදේවා ආජ රාගල සංඛ්‍යාත නිමිනින් සැන් සීම ලබත්වා කියලා සාදු කියලා යට සිහිපත් කරගත්තා. ඒ වගේම නිවදින සිහිපත් කරගන්න අද ඔබ බොහෝ දුර වැහැවිදලා මේ ස්ථාන වලට නැමෙන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා වාසයෙන් මේ ස්ථාන වලට ළඟා වෙන පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම නිවදින මේ ශ්‍රී සද්ධර්ම මේ ප්‍රතිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. පෙන් රේඩියෝ හරහා ඒ වගේම CD යන්ත්‍ර CD පට හරහා ඒ ජීවිතයේ ශ්‍රවණය කිරීම අන්තර්ජාලය හරහා ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ වෙලාවේ සජීවීව ලෝකී නොවනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාවට මම පැහැදිලා තියෙනවා. එනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාර්ථ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා මම මේ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන බින එයට අනුමෝදන් වෙන්න කැපයි. එම නිසා පිඟුතුනි ඒ අයවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගේ රී පිදුල පතුලර නී පිං විහි දීපත් වියාමෙන් ඒ අයත් යම් කිසි අභවී ස්ථානයේ ඉන්නවා නම් ඒ අභවී ස්ථානයේ ගත විදේවා අද රාමන සංඛ්‍යාත නිවෙනින් සැර සීම ලබත්වා කියලා සාදු කියලා පිළිගන්නවා. එවනම් සිංහතුනි ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා, ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුදු සම්බාර ධර්මයන් ඒ බලමයි මේ මිහි මල්ල මත ලක්ෂ ගන්නින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු ඒ වගේම සිංහතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුදු සම්බාර ධර්මයන් ඒ බලමයි ඔබ අප සිදු දිනාටම මේ ශ්‍රී සම්බුද්ධ ධාතනයේ තුරදීම මේ අත්පදයේ තුලදීම බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ මදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තියෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. රාග ගින්නෙන් මිදෙත්වා, වේෂ ගින්නෙන් මිදෙත්වා, මෝහ ගින්නෙන් දෙත්වා, ලෝක ගින්නෙන් මිදෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරවෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරවෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සර්වෙත්වා. තෙරුවන් වී සූවිසි අනන්ත මහ ගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයන්ම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සර්වෙත්වා.